ගරු කටයුතු අපේ විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඒ මේ ස්ථානයේ වැඩමවා වදාළ අපේ නායක හාමුදුරුවන්ගෙන් විහාරාධිවාසී ස්වාමීන් වහන්සේලාගෙන් ඒ වගේම අපේ මෙහෙණින් වහන්සේගෙන් අවසරයි. පින්වතුනි, දැන් ඔබ මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න ඕනේ. සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා කියලා කියන්නේ ඔහෙ ඇහෙන්න ඇරලා කතා කරන වැඩපිළිවෙලක් නෙමෙයි. පළමුවම බලන්න පින්වතුනි, ඔබගේ දුරකථන යන්ත්‍ර ක්‍රියාවිරහිත කරගෙන තියෙන කියලා, නැත්නම් තව ටික වෙලාවකින් ඔය දුරකථන යන්ත්‍ර නාද වෙලා අනිත් අයගේ දහම් සමාධියට බාධා වෙලා ඒ අයට නිවන් දකින්න බැරි වෙන වැඩපිළිවෙලක් සකස් වෙනවා. ඒ වගේම පින්වතුනි, ඔබ අතේ ඉන්නවනම් පුංචි අත දරුවෙක්, ඒ අත දරුවාත් එක්ක පොඩ්ඩක් සභාවෙන් එපිටට ගියා නම් ඒ දරුවා අඬන වෙලාවට පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා ඉන්න පුළුවන්. නැත්තම් ඒ දරුවෙක් මහා හයියෙන් අඬද්දී අනිත් අයද මේ දේශනාව අහගන්න බැරි වෙනවා. ඒක නිසා මොකද පින්වතුනි, මේ කටයුතු සිද්ධ වෙනකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේව හරියාකාරව දැනගන්න ඕනේ. යමෙක් සද්ධර්ම සමාධියකට සම්බැඳිලා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා මාර්ගඵල අවබෝධ කර ගැනීම උදෙසා, සද්ධර්මයේ තේරුම් ගැනීම උදෙසා, ඒ වෙලාවට යම් කිසි පුද්ගලයෙක් අතින් බාධාවක් සිද්ධ වුණොත් ඒ පුද්ගලයා ඒක හිතන් නැතුව කරපු නිසා පාපයක් වෙන්නේ නැහැ. නමුත් පින්වතුනි, සාපයක් උදා වෙන්න පුළුවන් ඒ තුළ. ඒ සාපේ උදා වෙලා යම් දවසක ඔබ සද්ධර්මය අවබෝධ කරන්න යන වෙලාවේදී ඒකට ගොඩාක් බාධා වෙන්න පුළුවන් ඔබට ධර්ම අවබෝධ නොවෙන්න. මේක නිසා විශේෂයෙන් ওই පොඩි දරුවන්ට ඒ සාපේ උදා කරන්න එපා පින්වතුනි. පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඉන්න තරමට හොඳයි. එතකොට ඒ අය කෑ ගහද්දි අනිත් අයට බාධා නොවන පරිදි ඔබට ඒ අයව අරගෙන හිට මෙහෙට යන්න පුළුවන්. නැත්තම් දරුවෝ කෑ ගහන සද්දෙට බණ අහන්න බෑ. මේ තවත් එක් ධර්ම දේශනාවක් නෙමෙයි පින්වතුනි. ඔහෝ සෝතාපන්න ඵලයේ පිහිටවීම අරමුණු කරගෙන කරන සද්ධර්ම දේශනාවක්. ඒ සද්ධර්ම දේශනාව ශ්‍රවණය වෙනකොට ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන විදිහ පවා මම කියලා දෙන්නම්. නිකන් ඔහේ ඇහෙන්නම් වාලේ සද්ධර්මයේ ඇහුවට කන තිබිච්ච ඵලියට පින්වතුනි සෝතාපන්න වෙන්න බෑ, මාර්ගඵල අවබෝධ කරගන්න බෑ. බණ අහන විදිහක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා බණ අහන විදිහක්. අන්න ඒ විදිහට බණ ඇහුවොත් විතරයි පින්වතුනි ඔබට ධර්මයක් අවබෝධ වෙන්නේ. එහෙමනම් ඒ බණ අහන විදිහ මම තව ටිකකින් ඔබට කියලා දෙන්නම්. අන්න ඒ විදිහට බණ අහන්න සිංහතුනි, එතකොට ඔබට මේ මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වෙන එකක් නැහැ. මාර්ගඵලයන් වැහිලා කියලා අමූලික බොරුවක් අපි මේ සමහර පිරිස් කතා කරගෙන යනවා. මාර්ගඵල වැහිලා නැහැ සිංහතුනි, මාර්ගඵලයන් තියෙනවා. උතුම් වූ අරිහතුන් වහන්සේලා ලෝකෙ පිහිවෙනවා. ඉදිරියේදී විශාල ප්‍රමාණයෙන් අරිහතුන් වහන්සේලා ලෝකෙ පිහිවෙන බවට කරුණු කාරණා පැහැදිලි වෙනවා අපිට. ඔබත් මේ සද්ධර්මය අවබෝධ කරගෙන ඔබ තුළනුත් ඒ කර්තව්‍ය සිද්ධ කරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා තමයි පින්වතුනි මේ රටේ විවිධාකාර ප්‍රදේශවලට ගිහින් අපි මේ සද්ධර්ම දේශනා පවත්වන්නේ, ඔබට මේ සද්ධර්මය අවබෝධ කරවන්න. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙච්ච කරුණු කාරණා පැහැදිලි කරගන්න. ඒ සියල්ල අපි එකින් එක කතා කරගෙන යම් මූලික සද්ධර්ම දේශනාවක් පසෙ. මොකද අපි මේ මහත්මෙක් මගෙන් ඉල්ලීමක් කළා. මේ සද්ධර්ම දේශනාව ගොඩාක් මූලික සද්ධර්ම දේශනාවක් කරලා දෙන්න කියලා. මේ වචන පතවල අර්ථයන් හරියට අවබෝධ කරගෙන බෞද්ධත්වයේ උදා කරගන්න ශ්‍රේෂ්ඨ බෞද්ධ පිරිසක් බිහි කරන්න කියලා. උපැන්න සහතිකයට සීමා වෙච්ච බෞද්ධත්වයක් නැතුව පින්වතුනි යථාර්ථවත් බෞද්ධය කියන්නේ කවුද කියන එක අවබෝධ කරගෙන ආන්ගේ බෞද්ධත්වයේ උදා කරගන්න වැඩපිළිවෙලක් කරන්න අද දවස අපි සූදානම් වෙන්න ඕනේ. ඒ අතරතුර පින්වතුනි කාලයේ වකවානුවක් තිබ්බොත් අපි මේ දුක්ඛාරේ සත්‍ය කියලා ඒ සත්‍ය විග්‍රහය කරගන්න පුළුවන් වුණොත් ඔබට මේ දුක වැටහුණොත් පින්වතුනි ඔබ ගොඩාක් මේ ධර්මයේ ඉදිරියට ගියා වෙනවා. ඉතින් ඒ ටික කරගන්නට කලින් මේ කරුණු කාරණා කීපයක් තියෙනවා දැනගන්න. ඒ දේවල් තමයි පින්වතුනි ඔබ දන්නවා අපි සද්ධර්ම දේශනාවක් කතා කරන්නට කලින් දේව ආරාධනාව කියලා එකක් කරනවා. ඒ දේවාරාධනාව කියන එක කරන්නේ ඇයි කියලත් ඔබ මනාකොට හිතා ගන්න ඕන. සමන්තා චක්කවාලේසු කියලා ඒ දේවාරාධනාව කරන්න හේතුව මම ඔබට කියන්න. මේ හැම එකක් එකක්ම පින්වතුනි ඔබ දැනගෙන යන්න ඕන. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝක තලයේ පහළ වෙනවා නම් පහළ වෙන්නේ පින්වතුනි ඒ කාන්තේම මේ මනුස්ස ලෝකයේ විතරයි. වෙන කිසිම තැනක තථාගතයන් වහන්සේ නමගේ උප්පත්ති සිද්ධ වෙන්න හේතු නැහැ. ඒකයි පින්වතුනි පෙළදහමේ තියෙන්නේ තථාගතයන් වහන්සේ ජන්බුද්වීපේම පහළ වෙනවා කියලා. ජන්බුද්වීපේ කියලා කියන්නේ පින්වතුනි මේ පෘථුවියට. මේ පෘථුවියට අධිපතිකම් කරන ඒ රජුරුවන්ට කියනවා සක්විති රජුරුව කියලා. ඒ සක්විති රජුරුවන්ට කියන තවත් එක නමක් තමයි පින්වතුනි ජන්බුද්වීපේශ්වර කියලා කියන්නේ. එහෙනම් ජන්බුද්වීපේ කියන්නේ ඉන්දියාවට නෙමෙයි, ජන්බුද්වීපේ කියන්නේ මේ පෘථුවියට. එහෙනම් තථාගතයන් වහන්සේ නමක් ඒකාන්තෙම පින්වතුනි මේ පෘථුවියේ පහළ වෙන්නේ, මේ මනුස්ස ලෝකේ පහළ වෙන්නේ. එක සක්වලක් ගත්තාම මේ සක්වලට තියෙනවා පින්වතුනි ලෝක 31ක්. එහෙනම් 31 ලෝක ධාතුවකින් සමන්විත වෙච්ච මේ සක්වලේ තථාගතයන් වහන්සේ නමක් පහළ වෙන්නේ මනුස්ස ලෝකෙ විතරයි. මේවට හේතු හොයලා බලන්න ඕන. ඔය 31 ලෝක ධාතුවට අයිති වෙනවා පින්වතුනි සතර අපාය කියන එක, නරකය, තිරිසන් යෝනිය, ප්‍රේතනිකාය, අසුරනිකාය කියන හතර සතර අපාය. ඒ වගේම ඊළඟට කාම සුගතියේ ලෝක හතක් අහුවෙනවා ඒකට. මනුස්ස ලෝකයයි චාතුම් මහා රාජිකේ තාපතිංසේ යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවර්තිය කියන දිව්‍ය ලෝක හයක් සමග මනුස්ස ලෝකෙත් එක්ක කාම සුගතියේ තියෙනවා ලෝක හතක්. ඒට අමතරව පින්විතනි තව ලෝක 20ක් තියෙනවා, 16ක් රූපාවචර බ්‍රහ්ම ලෝක, තව 4ක් තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝක. ආකාසානංචායතනේ විඤ්ඤාණංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නා සංඥායතනේ කියලා අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරකින් මේ එක සක්වලක් නිමා වෙනවා. එහෙනම් පින්වතුනි ඔය සක්වලක් ගත්තට පස්සේ ඔය සක්වලේ තථාගතයන් වහන්සේ නමක් පහළ වෙන්නේ මනුස්ස ලෝකෙ විතරයි. මෙන්න මේකට හේතු පොඩ්ඩක් හොයලා බලන්න. මනුස්ස ලෝකය කියලා කියන්නේ පින්වතුනි කාම සුගති ලෝකයේ තියෙන අන්තිම සුගති. එතකොට එහෙනම් සුගති ලෝක ඔක්කොම ගත්තොත් එහෙම සුගති ලෝක තියෙනවා 27ක්. ඔය 31න් දුගති ලෝක තියෙන්නේ 4යි. නරකයේ, තිරිසන් යෝනිය, ප්‍රේතනිකාය, අසුරනිකාය කියන ඔන්න ඔය 4 තමයි පින්වතුනි මේ ලෝකෙ තියෙන දුගති ලෝක. අනිත් 27ම සුගති. එනම් සුගති ලෝක ගත්තට පස්සේ සුගති ලෝක වලින් අන්තිම පහත් ලෝකේ තමයි පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් උපදින්නේ. ඒකට හේතුව තමයි තථාගතයන් වහන්සේ අපිට ඉහළින් තියෙන පළවෙනි දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් ඔබට ගිහිල්ලා බණ අහන්න පුළුවන්ද? දැන් ඔබ මට උත්තර දෙන්න ඕනේ මේවට. ඔබට ගිහිල්ලා බණ අහන්න පුළුවන්ද? බැහැ. චාතුම් මහා රාජික වැසියෝ කතා කරන්නේ වැහිච්ච කවුරු හරි ඉන්නවද? නේ. එහෙනම් පින්වතුනි උන්වහන්සේ චාතුම් මහා රාජිකේ ඉපදුනා නම් එහෙම මනුස්ස ලෝකේ නිවන් දකින්න හේතු වාසනාව තියෙන හැම කෙනෙකුටම නිවන් දකින්න වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒක නිසා තමයි පින්වතුනි උන්වහන්සේ මේ මස්ලේ කයක් දරාගෙන මේ මනුස්ස ලෝකෙ ඉපදුනේ අපි කෙරෙහි අනුකම්පාව. උන්වහන්සේ චාතුම් මහා රාජිකේ ඉපදුනා නම් පින්වතුනි සියුම් වූ කයක් තියෙන නිසා උන්වහන්සේට හැදිච්ච ලෝහිත පක්ඛන්දිකා රෝගේ ඔළුව කැක්කුම කොන්දේ අමාරු වශයෙන් හැදිච්චේ එකම එක දෙයක්වත් උන්වහන්සේට හැදෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ පින්වතුනි අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ මනුස්ස ලෝකේ ඉපදුනා. ඒ ඉපදিলা ඒ මහා දුක්ඛ කන්දේකුත් දරාගෙන අපිට මේ සද්ධර්මයේ දෙන්න. එහෙනම් මනුස්ස ලෝකේ උන්වහන්සේ ඉපදුනාට පස්සේ ඉහළ ඉන්න ඕනෑම ලෝක වාසීකුට ඇවිදින්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වුණා. නමුත් උන්වහන්සේ ඉහළ ලෝකෙක ඉපදුනා නම් අපිට ගිහිල්ලා කරන්න බැරි එක. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව තේනවා පිළිගොතේ තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඇයි කියේ. ඔතනදි තව එක කරුණක් තියෙනවා බලන්න, සතර අපායේ උප්පත්ති ලබන්නේ නැත්තේ ඇයි බුදු කෙනෙක්? බුදු කෙනෙක් සතර අපායේ උප්පත්ති ලබන්නේ නැති හේතුව හොඳ ආකාරව අවබෝධ කරගන්න පිළිගොතේ සතර අපායක් කියලා කියන්නේ මහා දුක්ඛිත ස්ථානයක්. යමෙක් මහා දුක්ඛ කන්දේකින් පෙළෙනවා නම් පිළිගොතේ ඒ ශාරීරික දුකෙන් පෙළෙන තාක් කල් ඒ කෙනාට මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒක නිසා තමයි උන්වහන්සේ නරකාදී උපදින් නැත්තේ කියලා. නරකාදී වෙන නරකාදී බුදුරණන් උන්වහන්සේට තිබ්බන සීලෝ නිර්සත්‍ය කොට දාගෙන. දැන් ඕකෙන් පැහැදිලි වෙන්නේ නැද්ද සිංහදෙනේ සතාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ මිනිස්සුන්ව දුකින් නිදහස් කරන්න නෙමෙයි, මිනිස්සුන්ව සසර දුකින් නිදහස් කරන්න කියලා. මිනිස්සුන්ව මේ සත්වයාව දුකින් නිදහස් කරන්න නම් සිංහදෙනේ උන්වහන්සේ සතර අපායේ පැවපදින්න ගිහින්. එනම් හොඳාකාරව දැක ගන්න ඕනේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ පිංවිතනේ මේ සත්‍යයව සසර දුකින් නිදහස් කරගන්න. එනම් සසර දුකින් නිදහස් වෙන්න මේ සද්ධර්මය අවබෝධ කරන්න පුළුවන් එක තලයක් තියෙනවා පිංවිතනේ. ඒ තලයෙන් උඩට විතරයි මේක අවබෝධ කරන්න පුළුවන්. අන්නේ තලයට කියනවා පිංවිතනේ මනුෂ්‍ය ලෝකයේ කියලා. එනම් තථාගතයන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුනේ ඔන්න ඒ කාරණාව නිසා. එනම් උන්වහන්සේ මනුෂ්‍ය ලෝකයේ ඉපදিলা සද්ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ මේ මනුෂ්‍ය ලෝකයේ මත වැඩ සිටියා. දැන් අද අපි උන්වහන්සේගේ සද්ධර්මයේ කතා කරද්දී අපි උන්වහන්සේගේ සද්ධර්මයේ අහන තව පිරිස්වලට ආරාධනා කරන එක අපේ යුතුකම. මොකද ඒ අයට මේ අවස්ථාව උදා වුණේ නැහැ. දැන් අපි ඒ අයට ආරාධනා කළේ තේ පිංගුතුනි ඇවිදින්න සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. ඒක නිසා තමයි මේ අපේ මහ යතිවරු ඒ කාලේ ඉඳලම පිංගුතුනි මේ දස සක්වලේ විසින්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කළා. ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්නේ ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. එහෙනම් ඔන්න දේව ආරාධනාව කරන්නේ ඇයි කියන එක දැන් ඔබට අවබෝධයි. හැම එකක්ම පින්වතුනි හරියට දැනගෙන කරගෙන යන්න. එතකොට ඔබ හැම එකක් එකක් ගැනම දන්නවා ඇයි අපි මේව කරන්නේ කියලා. එහෙමනම් දැන් දේව ආරාධනාව කරන්නයි සූදානම්. එමනම් පිංගුතුනි සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අය මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් මාර්ගඵලයන් ඉති හිතන්න කියලා හිතාගෙන. ඒ වගේම ඔහුගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරගෙන කළ ගුණ සැලකීමක් වශයෙන් යම් දවසක ඔබට ආරක්ෂාවක් අවශ්‍ය වෙච්ච වෙලාවට කරදරයක් හිංසාවක් පීඩාවක් වෙච්ච වෙලාවේදී ඒ අයගෙන් යම් කිසි ආරක්ෂාවක් පිහිටක් බලාපොරොත්තුෙන් වැඩ කටයුත්තක් කරගත්ත නම් පින්වතුනි අද හොඳම වෙලාව ඒ අයට ඒ කළගුණ සලකන්න. එහෙනම් ඒ කළගුණ සලකනවා ඒ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන. ඒ වගේම පින්වතුනි මේ ත්‍රි සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස චිරාත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඒ ඉන්ද්‍රෝ පේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන. ඒ වගේම අමතක නොකරම පින්වතුනි ඔබ නමින් ජම්මාන්තර ගතවන්ටදී ඒ සියලුම ඥාතිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ පින්වතුන්ව දැකබලාගෙන හිත පහදවාගෙන යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදලා සුඛිත මුදිත වෙන්නට කියලා. එහෙමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සග මොකදන් ධම්ම සවන කාලෝ අයං වදන්තා ධම්ම සවන කාලෝ අයං වදන්තා ධම්ම සවන කාලෝ අයං වදන්තා. හොඳයි පින්වතුනි සියලුම දෙනා අදිස්ථාන කරගන්න සිහිපත් කරගන්න අනාදිමත් සංසාරයේ ඉඳලා එන ගමනේදී රාග ද්වේෂ මෝහයන්ට මුලා වෙලා තමන්ව මුදුන්පත් කරගන්න මුදුන හදාගන්න ගිය ගමනේදී ඒ උත්තර මාර්යයන් වහන්සේලාට තමන්ගේ අතින් නිගාවක් සිද්ධ වුණා නම් නින්දාසයක් අපහාසයක් වුණා නම් ආන්නේ උතුම් ආර්යයන් වහන්සේලා භූතක් කමා කර සිටින්න සීලුම දෙනා ඒ වගේම පිංගුතුනි අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනට කලින් ඒ දහසක් නයින් ප්‍රතිමන්විත උතුම් සෝතාපන්න පදේ සිටනවා කියලා ස්ථිර අදිස්ථානයේ යුක්තව ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන සීලුම දෙනා. දැන් මේ මොහොතේ ඉඳලා අපි සියලුම දෙනා සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරමු. සත්‍යයක්ම කතා කරමු. සත්‍ය කතා කරගෙන යනකොට ඔබගේ හිත රිදෙන්න පුළුවන් සමහර වෙලාවට. හැබැයි පින්වතුනි මේ හිත රිදුනට කමක් නැහැ සත්‍ය කතා කරපු නිසා. ඔබ යම් මුලාවක හිමිතියන පින්වතුනි මේ මුලාවෙන් තමන්ට නිදහස් වෙලා මේ භව ගමන කෙලවර කරගන්න අවස්ථාව උදා කරගන්න පුළුවන් මේ අවස්ථාව උදා කරගත්තා. ඒක නිසා මේ මොහොතේ ඉඳලා අපි සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරන වැඩ පිළිවෙලක් කරගමු. මොකද පින්වතුනි අපිට වැරදිච්ච තැන් ගොඩාක් තියෙනවා. ඒ වැරදිච්ච තැන් නිසා පින්වතුනි මේ තථාගතයන් වහන්සේ නමකගේ සද්ධර්මයේ අතුරු කළා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි මට්ටමක් උදා කරගෙන තියෙනවා බොහෝ පිරිසක ජීවිතය තුළ. මේ වැරදිච්ච තැන් ටික අපිට හදා ගන්න පුළුවන් වුණොත් පින්වතුනි මෙතනින් එහාට අපිට මේක බොහෝම ආශ්චර්යවත් වැඩ පිළිවෙලක් කරගන්න පුළුවන් මේ සද්ධර්මයේ තුල හික්මෙන. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ පින්වතුනි උන්වහන්සේට වැඳ වැඳ ඉන්න පිරිසක් මෙහි කරන්න නෙමෙයි. ඔන්නෝක තමයි පළවෙනි සත්‍ය. හැබැයි අද ඔබ කරන්නේ උන්වහන්සේට වැඳ වැඳ ඉන්න එක විතරක් නම් ඔබ උන්වහන්සේට ද්‍රෝහි වෙච්ච කෙනෙක් වෙනවා. ඒක විතරක් නම් කරන්නේ වඳින එක හොඳයි. නමුත් වන්නේ වැඳ ඉන්න එක විතර නම් කරන්නේ අන්න එතන පිංගුතුනි පොඩි දෝෂයක් තියෙනවා. මොකද තථාගතයන් වහන්සේ එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. උන්වහන්සේ එහෙම දෙයක් බලාපොරොත්තු වුණා නම් පිංගුතුනි උන්වහන්සේ ජීවමාන ඉන්න කාලෙම කියනවා සියලු රටවැසියන්ට කොසල් රජුරුව ලව්වා. ඒ හේ දෙකේ කාලේ හිටපු අධිරාජ්‍ය ලව්ව ප්‍රකාශයකටපත් කරනවා හැමතැනම හදහල්ලා පිළිම කියලා. පිළිම හදලා උඹලා මට වැඳ වැඳ හිටපල්ලා. අවසාන මොහොතේ ආපු ඒ භික්ෂුවට තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ ධර්ම විනය හික්මිලා මම පිරිනිවන් පාන්න කලින් මේ කටයුත්ත කරගන්න කියලා. එහෙමනම් පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට ඉපදිච්ච හේතුව අපි මනාකොට දැනගත්ත මේට කලින් මේ ලෝක සත්‍යයව සසර දුකින් නිදහස් කරන්නයි උන්වහන්සේ මේ ලෝකෙට ඉපදුනේ. එහෙනම් සසර දුකින් නිදහස් කරගන්න නම් පින්වතුනි මේ ඉපදෙන්න හේතු හොයලා මේ ඉපදෙන හේතු නවත්තගෙන යන වැඩපිළිවෙලක් අපි විසින් කරන්න ඕනේ. ඒක කරගන්න නම් පින්වතුනි මනාකොට සද්ධර්මය අවබෝධ වෙන්න ඕනේ. මනාකොට සද්ධර්මය අවබෝධ වෙන්න නම් පින්වතුනි මේ සද්ධර්මයේ එන මූලික ධර්ම කාරණා ගැන හොඳ අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. අපි එකින් එක කතා කරගෙන යන මට ඔබ කියන්න පින්වතුනි පළවෙනියටම ගම්මු මේ බෞද්ධයා කියන්නේ කවුද? ඔන්න ඔතනින් මේක පටන් ගමු අපි. මූලිකම සද්ධර්ම දේශනාවක් කරගමු. ඊට පස්සේ ඔබට පුළුවන් සීටි මාධ්‍යෙන් හරි මේ සද්ධර්මය ශ්‍රවණය කරන් ඉතලින් එහාට. කවුද පින්වතුනි බෞද්ධයා කියන්නේ? ඔන්න ඔතන තමයි මේ ප්‍රශ්නාර්ථය තියෙන්නේ. අද බෞද්ධ වේශයෙන් පෙනී සිටින අය දසාකුසලයේ කර කර ලෝකෙට කියනවා බෞද්ධයෝ කියන්නේ දසාකුසලයේ කරන ජාතියක් කියලා. හැබැයි පින්වතුනි ඔය එක්කෙනෙක්වත් බෞද්ධයෝ නෙමෙයි ඔය උප්පන්න සහතික බෞද්ධයෝ. ඔන්න මම ඔබට රිදෙන කාරණාවක් කියනවා වෙන්න පුළුවන් දැන්. ඔබගේ පවුලේ ඔය බෞද්ධත්වයේ උදා කරගන්න ඇත්තේ සමහර විට පින්වතුනි කිරි කෑමුත්ත වෙන්නේ නැත්. එතනින් එහාට බෞද්ධත්වයේ උප්පන්න සහතිකේන සීමාවෙවි ආප වැඩ පිළිවෙලක තමයි හිටියේ. උපතින් බෞද්ධ වුණා එච්චරයි. මොකද්ද පින්වතුනි ඇත්තටම මේ බෞද්ධත්වයේ? බෞද්ධත්වයේ දැනගන්න කලින් දැනගන්න පින්වතුනි බුද්ධත්වයේ කියන්නේ මොකද්ද කියලා. බුද්ධ කියන කියන්නේ කවුද කියන එක දැනගන්න. පින්වතුනි බුදුවරයන් වහන්සේලා තුන් නමක් මේ ලෝකේ වැඩ සිටිනවා. සම්මා සම්බුද්ධ කියලා එක උත්තමයක ඉන්නවා. පච්චේක බුද්ධ කියලා තව උත්තමයක ඉන්නවා. අරහත් බුද්ධ කියලා තව උත්තමයක ඉන්නවා. නැත්නම් ශ්‍රාවක බුද්ධ කියලා. එහෙනම් මේ බුද්ධ කියලා කියන්නේ පින්වතුනි මේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව තුළ අවිද්‍යා තෘෂ්ණා දෙකින් මේ යම් භව ගමනක් යනවා නම් පින්වතුනි ඔන්න ඔය භව ගමන සහ මුලින්ම විනාශ කළ දෙම්මනම් මහ උතුමේ ආන්ගේ උත්තමයට කියනවා පින්වතුනි බුද්ධ කියලා. එහෙනම් මේ භවයේ සහ මුලින්ම උදුරලා දාපු භවයේ සහ මුලින්ම ගලවලා දාපු උත්තමයට කියනවා පින්වතුනි බුද්ධ කියලා. ඔන්න ඔබ බුද්ධ කියන්නේ කවුද කියලා දැනගන්න. එහෙනම් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ ප්‍රත්‍යක්ෂ වූ ඥානියෙම ඒ කාරණාව අවබෝධ කරගත්ත මහ උතුමට. පච්චේක බුද්ධ කියලා කියන්නේ පින්වතුනි අබුද්ධෝත්පාදක කාලයන්හි 500ක් පමණ ඒ මහා උත්තමයන් වහන්සේලා බිහි වෙලා උන්වහන්සේලා නිවන් දකින්න. අරහත් බුද්ධ හේවත් ශ්‍රාවක බුද්ධ කියන්නේ පින්වතුනි තථාගතයන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ සද්ධර්මයේ අවබෝධ කරගෙන අරිහත් ඵලය සාක්ෂාත් කරගෙන මේ බබේ සහ මුලින්ම උදුරලා දාපු පිරිස. එනම් බුද්ධ කියන තැන ඔබ හොඳ ආකාරවම දැනගන්න. එනම් පින්වතුනි කවුද බෞද්ධ කියන්නේ? බෞද්ධ කියන නම කතා කරන්නේ පින්වතුනි සමහරු කියනවා බෞද්ධ කියලා කියන්නේ බුද්ධිමතාට කියලා. එහෙම අර්ථ ගන්නන්න බෑ. බෞද්ධත්වයයි බුද්ධිමත්කමයි දෙකක්. සර් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන ඔය බෞද්ධ විද්‍යාඥය බෞද්ධ විද්‍යාවේ පියා බෞද්ධ විද්‍යාඥයන්ගේ නාම ලේඛනයේ පළවෙනියටම තියෙන්නේ සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ නම. අන්තිම හරියට වෙන්න තියෙනවා බුදුහාමුදුරන්ගේ නම. එහෙනම් පින්වතුනි බෞද්ධයා කියලා කියන්නේ බුද්ධිමතා වෙන්න මන සර් ඇල්බර්ට් අයින්ස්ටයින් බෞද්ධයෙක් කියන්නේ බොහොම බුද්ධිමත් කෙනෙක් නේ. එහෙම ගන්න බෑ. බෞද්ධයා කියලා කියනකොට පින්වතුනි බෞද්ධ කියලා කියන්නේ පින්වතුනි යම්කිසි ධර්ම ශ්‍රවණයකින් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ මේ භවය උදුරනවා කියලා අදිස්ථානයකට පත් වුණා නම් යම්කිසි කෙනෙක් අන්නේ කෙනාට කියනවා පින්වතුනි බෞද්ධ කියලා. ඔන්න ඔතන තමයි බෞද්ධත්වයේ උදා වෙන්නේ. එහෙම නැතුව බෞද්ධත්වයේ උදා වුණා නම් පින්වතුනි ඒ හැම කෙනෙක්ම උපන්න සහතික බෞද්ධ. ඒකත් ඉතින් වරදක් නේ. නමුත් පින්වතුනි උපන්න සහතික බෞද්ධකම හරියන්නේ නැහැ. ඒිට එහා ගිය බෞද්ධකමක් හදාගන්න ඕනේ අපි. ඔය උපන්න සහතික බෞද්ධකමන සීමා වෙලා ඉඳලා තමයි පින්වතුනි දසාකුසලේ කර කර මේ තථාගතයන් වහන්සේගේ ධර්මයට නිගා කරන්නේ බොහොම පිරිස්. තව සමහරු කියනවා පින්වතුනි බෞද්ධ කියලා කියන්නේ තිසරණේ සරණ ගිය පිරිස කියලා. ඒක නම් හරි. හැබැයි බලන්න ඕනේ පින්වතුනි තිසරණේ සරණ යනවා කියන්නේ මොකද්ද කියලා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපු පමණින් තිසරණේ සරණ යන්න පුළුවන්ද කියලා. වචන මාත්‍ර වලට පුළුවන්ද පින්වතේ චිත්ත තිසරණ සරණ යන්න? ඔන්න ඕක පොඩ්ඩක් හිතලා බලන්න. මේ යම් සම්ප්‍රදායක් තියෙනවා. මම ඒක ගැන නෙමෙයි කතා කරන්නේ. ඔබ හැමෝම මේ සම්ප්‍රදායකට අනුකූලව වෙන පිරිසක්. ඒක බොහෝම අගය කරනවා අපි. ඒ වගේම පින්වතුනි දැන් මේ වචනේ පරිසමාප්ත අර්ථ වලට තියන් අපි. වචනේ පරිසමාප්ත අර්ථ වලට ගිහිල්ලා පින්වතුනි ඒ අර්ථයන් තුල ජීවත් වෙන්න. එතකොට ඔබ යම් බෞද්ධත්වයක් ප්‍රකාශයට පත් කරද්දී පින්වතුනි ඒකේ සත්‍ය අනුභවයක් තියෙන. ඔබ කියනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජයමංගලං කියලා. හැබැයි උදා වෙන ජයමංගලයක් නම් නැහැ. ඒකට හේතුව මොකද්ද පින්වතුනි? උපන්න සහතිකේ ලෝක සීමා වෙලා තිබුණොත් ඕක සත්‍ය අනුභවයක් වෙන්නේ. ඒක ඔය තුලින් සත්‍යක්‍රියාවක් නැගෙන්නේ නැහැ. සත්‍යක්‍රියාවක් නැගෙන්න නම් පින්වතුනි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒකට අනුගත වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් සරණ යනවා කියන්නේ මොකක්ද කියන එක හොඳට අවබෝධ කරගමු. දැන් ක්‍රිස්තියානි ආගමේ කෙනෙකුට අවශ්‍ය වෙනවා පින්වතුනි බෞද්ධ වෙන්න. බෞද්ධ වෙන්න අවශ්‍ය වුණොත් එහෙම ඔබ මොකද කරන්නේ? ඔබ මේ මනුස්සයව අරගෙන එනවා පන්සලට. පන්සලට අරගෙන ඇවිදින්න ඒ මනුස්සයාට කියන ඕම් ඔහොම ඉඳගන්නේ ඔය බුදුපා බුදු පිළිමේ ඉස්සරහින්. දැන් කියපන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ධම්මං සරණං ගච්ඡාමි කියලා. සංඝං සරණං ගච්ඡාමි කියලා. හරි. දැන් ඔබ අද ඉඳලා තිසරණ සරණ ගිය බෞද්ධයෙක්. පින්වතුනි ඔබ ඔය බෞද්ධත්වයේ පිළිගන්නවා. දැන් ඒක බෞද්ධද? හැබැයි වචන කාණ්ඩ තුන කිව්වනේ. දැන් වචන කාණ්ඩ තුන කිව්ව පමණින් බෞද්ධ වුණොත් එහෙම පිටුදින මේක ගමේ බැහැර ගමේ කසිප්පු පෙරනවා මිනිස්සු කියයි ගමේ කසිප්පු පෙරන එකත් බෞද්ධයෙක් කියලා. බෞද්ධයෝ කසිප්පු පෙරනවා. බෞද්ධයෝ මිනී මරනවා. බෞද්ධයෝ සත්තු මරනවා. තථාගතයන් වහන්සේ වැඩ හිටපු තරත්නවල ජේතවනාරාමයේ එහා පැත්තේ හිටිය චුන්දසූකර බෞද්ධයෙක්ද? එහෙනම් පිංගුතුනි අර උප්පැන්න සාන්දිකෙන් මේක හිමි වෙනේ ඉඳලා. අර හොඳ උපාසක අම්ම කෙනෙක්ගේ උපාසක මහත්මයෙකුට හිටපු දරුවේ කසිප්පු පෙරන්න පෙළඹුණොත් එහෙම අර අම්මගෙන් හම්බෙච්ච තාත්තගෙන් හම්බෙච්ච නිසා ඒකත් කියනවා බෞද්ධ කියලා. ඒක හරියන වැඩක් නෙමෙයි. එහෙනම් මේ බෞද්ධත්වය කියලා කියන්නේ පිංගුතුනි ඔහොම දෙයක් නෙමෙයි. එහෙනම් බෞද්ධත්වය කියලා කියන්නේ යම් ආකාරයක තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී ඒ සද්ධර්මයේ ශ්‍රවණය කළ යම් අවස්ථාවක ඔබට තේරුණා නම් මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භව ගමන නම් ලේසි පහසු දෙයක් නෙමෙයි. මම මේක උදුරලා දානවා කියලා අදිස්ථානයකට ආව නම් තින්නුතුනි අන්න එදාට ඔබට බෞද්ධත්වයේ උරුම වෙනවා. එතකල්ම ඔබට බෞද්ධත්වයේ උරුම වෙන්නේ නැහැ. දැන් ඔබ හිතලා බලන්න ඔබ දන්න බෞද්ධයෝ කී දෙනෙක් ඉන්නවද කියලා. සද්ධර්ම ශ්‍රවණය තුලින් විතරයි පිංගුතුනි ඒක උදා වෙන්නේ. තිසරණේ සරණ යනවා කියන්නේ වචන මාත්‍ර විතරක් නෙමෙයි. අඟුලිමාල තිසරණ සරණ ගිය හැටි කියන්න මට. බුදුහාමුදුරුව අඟුලිමාලට කිව්වද අඟුලිමාල ඔය කඩුව පැත්තක දාලා මෙන්න මෙහෙට එනවා. මෙන්න මෙතනින් ඉඳ ගන්නවා. දැන් කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එහෙමද පිංගුතුනි අඟුලිමාල බුදුන් සරණ ගිහී තථාගතයන් වහන්සේ අඟුලිමාල ලව්ව බුදුන් සරණ කියෙව්වද? මම මේ කියන්නේ සම්ප්‍රදාය ගැන නෙමෙයි පිංගුතුනි. යථාර්ථය ගැන. සම්ප්‍රදායෙන් අපි කරගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. ඒක මහා උත්තමයි. ඒක අපි කරන්න ඕනි. ඒ කිසි වරදක් නෙමෙයි. නමුත් මේ සද්ධර්ම දේශනාවකදී ඒක කතා කරලා වැඩක් නැහැ නේ. ඒක නිසා තමයි මම මේක යටින් තියෙන අර්ථය ඔබට පැහැදිලි කරවන්නේ. සම්ප්‍රදානුකූලව අපි කරන හැම දෙයක්ම අපි කරනවා. මොකද අපිට ශ්‍රේෂ්ඨ ජාතියක් තිබුණා. ඒ ශ්‍රේෂ්ඨ ජාතියේ යන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක එහෙමම කරිය යුතුයි. නමුත් මම ඔබට පැහැදිලි කරලා දෙන කරුණ පොඩ්ඩක් තේරුම් ගන්න. එහෙනම් අඟුලිමාලට බුදුහාඳුරෝ කිව්වේ නැහැ නේ බුද්ධං සරණං ගච්ඡාමි කියපන් කියන. එහෙනම් අඟුලිමාල ඒ වෙනකොටත් බෞද්ධයෙක් වෙලා හිටියේ නැහැ. කඩුවක් අමෝරාගෙන බුදුහාමුදුරන්ට කොටන්න පස්සෙන් ආවේ. එහෙම ආපු ගෙනාද බිංගුතුනි තථාගතයන් වහන්සේ සද්ධර්මයේ දේශනා කළා. ඒ සද්ධර්මයේ දේශනා කරන වෙලාවේදී බිංගුතුනි මේ මිනිස්යාට මේ සද්ධර්මයේ අවබෝධ වුණා. සද්ධර්මයේ අවබෝධ වෙනවම මේ මිනිස්යාට තේරුණා මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩනැගෙන මේ භවගමන මහ භයානකයි. ගෝරතර සංසාරයේ තවදුරටත් මම යා යුතු නෑ. මම මෙතනින් නිදහස් වෙන්න ඕනි කියලා අන්නේ අවස්ථාව Tamanne උදා වෙනකොට බිංගුතුනි අතේ තිබිච්ච කඩුව ඇද වැටුණා. තථාගතයන් වහන්සේ ගාව ධනින් වැටුණා. ධනින් වැටිලා උන්වහන්සේට කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ අන්ධකාරයේ හිටපු අයට පහන් ආලෝකයක් දැල්වලා ඇස්සැත්තෝ දකිත්වා කියලා පෙන්නුවා වගේ මට මේ සද්ධර්මයේ තේරුණා. ස්වාමීනි අද පටන් මම තිසරණ සරණ ගිය බෞද්ධයෙක් ලෙස ධර්ම සේක්වා කියලා උන්වහන්සේ මේ අඟුලිමාල තථාගතයන් වහන්සේ ඉදිරියේ මැද වැටුණා. ඔන්න ඕකටයි බිංගුතුනි සරණ යනවා කියලා කියන්නේ. සරණය කියන එක කියවෙන්න ඕනේ ඔබ තුලින්. එහෙනම් ඔබ තුලින් සරණය කියවෙන්න නම් පිංගුතුනි ඔබට ඒ සරණ යාමේ අවශ්‍යතාවයක් දැනෙන්න ඕනේ. සරණ කියලා කියන්නේ පිංගුතුනි සර කියලා කියනවා සැරි සරණවට න කියනවා නසනවට. එහෙනම් යම් සැරිසැරීමක් නසනවනම් ඒ සැරිසැරීම නසන්න යන්න ඕනේ තැනට තමයි පිංගුතුනි බුද්ධං සරණේ කියලා කියන්නේ. එහෙනම් සැරිසැරීම සරණ නසන්න නම් ඔබ බුදුන් සරණ යන්න ඕනේ. බුදුන් එක්ක යන්න. සරිසරීම නසන්න නම් ඔබ ධර්මයත් එක්ක යන්න ඕනේ. සරිසරීම නසන්න නම් ඔබ ආර්ය සංඝයා වහන්සේත් එක්ක යන්න ඕනේ. ඒකයි කිව්වේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මේ සරිසරීම නසන වැඩ පිළිවෙල කියන්නේ. එහෙනම් මෙතනට තමන්ගේ මනස වැටිච්ච කෙනා බෞද්ධත්වයේ උදා කරගත්ත වෙනවා. එහෙම නැත්නම් පින්වතුනි ඕක උප්පැන්න සාධක විතරයි. ප්‍රශ්නයක් නෑ. අද අපි ධර්මයේ කතා කරගෙන යද්දී ඔබ ඔය තලයට වැටි. ඔය තලයට වැටුන් නැත්නම් එහෙම ඔය උප්පැන්න සාධක මට්ටමින් ඉන්න වෙන. එතකොට ඔබට තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලොකු ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඔබ හිතලා බලන්න පින්වතුනි යම් අවස්ථාවක ඔබට ධර්මයේ වැටහිලා යනවා ඒ ධර්මයේ වැටිලා යනකොට මේ ලෝකේ මහා අසාරයි කියන තැනට වැටෙනවා. මේ අසාර වූ ලෝකෙන් මම මිදෙල යන්න ඕනේ කියලා හිතනකොට පින්වතුනි ඔබට තථාගතයන් වහන්සේගේ සරණ මිස වෙන සරණක් නැති බව තේරෙනවා. මේ ලෝකෙන් මම එතෙර වෙන්න ඕනේ, මේ උපත නවත්තන්න ඕනේ කියලා හිතිලා ඔබ යනවා පින්වතුනි ගණ දෙවියෝ හම්බෙයි. ගණ දෙවියන්ට කියලා කියනවා අනේ මට පිට වෙන්න දෙවියනේ, මට මේ භව ගමන නවත්තන්න ඕනේ. ගණ දෙවියෝ මොනවා කියයි? මටත් බැරි වෙච්ච එක මං කොහොමද උඹට කියලා දෙන්නේ? යනවා විෂ්ණු දෙවියෝ හම්බෙයි. මටත් බැරි වෙච්ච එක මං කොහොමද ඔබට කියලා දෙන්නේ? ජේසුස් වහන්සේව හම්බෙන්න යනවා. මටත් බැරි වෙච්ච එක මං ඔබට කියලා දෙන්නේ කොහොමද? එහෙනම් පින්වතුනි මේ එක්කෙනෙක් ගාවවත් මේකට පිළිසරණක් නැතිකොට ඔන්න ඔබට එකම එක පිළිසරණයි තියෙන්නේ, අන්න ඒ තථාගතයන් වහන්සේගේ පිළිසරණ විතර බව තේරෙනවා. අන්න ඒ වෙලාවට තමයි පින්වතුනි ඔබගේ මූවින් පිට වෙලා යන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වද. ඔබට වැටහෙන්න ඕනේ කාගේවත් සරණක් ඔබට නැහැ කියලා. එහෙනම් කාගේවත් සරණක් නැහැ ස්වාමීනි, මට ඔබ වහන්සේගේ සරණ විතරයි කියලා බුදුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්නේ. එහෙනම් ඒ தත්වෙට පත් වෙන්න ඕනේ පිංගුතුනි, නැත්නම් ඒක සත්‍යයක් වෙන්නේ නැහැ. ඒක සත්‍යයක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් පිංගුතුනි ඒ සත්‍යානුභවයෙන් ජයමංගල්‍යයක් වෙනවා. ජයමංගල්‍යයක් කියලා කිව්වේ පිංගුතුනි ඔතන ජය කියලා කියන්නේ පංච මාරයන්ගෙන් ජය ලබන ජය. නැතු ඔය මැච් එකක් ගහලා දිනන ජය නෙමෙයි. ජය කියලා කිව්වේ යන්නේ ඒකට. පංච මාරයන්ගෙත් එක කරන යුද්ධෙන් යම් කිසි කෙනෙක් ජය ලැබනවා නම් පින්වතුනි ඒ කෙනා ජය ලැබුවා ලැබුවම තමයි ආයේ කවදක්වත් පරදීන්නේ නැහැ. නමුත් ක්‍රිකට් මැච් එකක් ගහලා අද දිනන එක හිටමක් එනවාද? පරදීනවා. එහෙනම් පින්වතුනි නිත්‍ය ජය නෑ නේද? ඒ වගේම පින්වතුනි ජය මංගලම් කියලා කිව්වා. මංගල්‍ය කියලා කියන්නේ මොකටද? ඔය කන කරන ආභරණ ටිකක් කාගෙන් හරි ඉල්ලගෙන මඟුල් ගෙදරක යන එක මංගල්‍යයක් කියලා හිතනවා නම් පින්වතුනි ඒක මංගල්‍යයක් නෙමෙයි, ඒක අවමංගල්‍යයක්. එතන ගිහිල්ලා කතා කරන්නේ කට්ටියක් අරක්කු ටිකක් බීලා විරිලා දොරතෝංචියක් නැතුව කියවනෝ. තව කට්ටියක් ගිහිල්ලා එක තැනකට ඒගෙලා ඔයාගේ සාදියේ වටකම කොහොමද, ඔයාගේ මේ මාලේ කොහෙන්ද ගත්තේ ආදී වශයෙන් කිස් වචන දොඩෝ දොඩෝ ඉන්නෝ. ඔය පිරිස් පින්වතුනි ඔය මොහොතේදී මලොත් එහෙම කෙලින්ම අවීදිමා නරකාදි මට්ටමේ යන වැඩ පිළිවෙලක ඉන්නේ. එහෙනම් ඒක කොහොමද පින්වතුනි මංගල වෙන්නේ? එතන තියෙන තනිකරම අවමංගල ස්වභාවයක්. හැබැයි ලෝක සත්‍යයට ඒක හරි මංගලයි. හිතලා බලන්න. සින්දුවක් දදා නටා නටා ඉන්න වෙලාවට කාගේ හරි මේ හදවතේ නහරයක් විපුරලා මළොත් එහෙම කෙලීම පිංගුතුනි එක්ක තිරිසන් යෝනියේ එක්ක ප්‍රේතනිකාය ගිහිල්ලා උපදින. මම කියපුවා නෙමෙයි බුදුහාමුදුරුවෝ කියනවා, මම මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පිංගුතුනි ඇහෙන් රූප බල බල ආස්වාද විඳ විඳ ඉන්නවට වඩා හොඳයි ඇස් දෙකේ ගිනි ගත්ත යකඩ දෙකක් අරගෙන ඇස් දෙකේ අතුල්ල ගනින්න කියලා. නැත්තම් ඒ වෙලාවේදී මලොත් එහෙම නරක ආදීවල පැහෙන්න වෙනවා කියලා ගිහිල්ලා. මම නෙමෙයි කියන්නේ මේ තථාගතයන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍රේ තුම්බෑ ජටලයන්ට දේශනා කරලා. හාත්පසම ඇවිල ගත්ත සූත්‍රේ. එහෙනම් පින්වතුනි ඒක කොහොමද මංගල වෙන්නේ? එහෙනම් මංගල වෙනවා නම් පින්වතුනි එකම එක තැනයි මංගල වෙන්නේ, ඒක තමයි නිවන. එහෙනම් නিত্য මංගලයි පරම සුන්දරයි ඔය කියන නිවන. එහෙනම් යම් තැනකදී ඔබට වැටුණා නම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා. ඒක සත්‍යයක් නම් පින්වතුනි ඒ සත්‍ය අනුභවයෙන් ඔබට ඔය ජය මංගල්‍ය වෙනවද නැද්ද? වෙනවා. අන්න එහෙමයි යෝගේ අර්ථය තියෙන්නේ. එහෙනම් ඔබට ජය මංගල්‍ය ගන්න නම් පින්වතුනි මේ සද්ධර්මය අහන්නම වෙනවා. සද්ධර්මයේ අහලා සද්ධර්මයේ අවබෝධ කරගන්න වෙනවා. ඒ මට්ටමට එනකොට තමයි ඔබට බුදුන්ගේ පිළිසරණ ඕනේ වෙන්නේ. ළමයාට ලෙඩක් හැදිලා අසනීපයක් හැදිලා ඒකට ප්‍රතිකාරයක් කරන්න බුදු පිළිසරණ ඕනේද? ඒකට බුදු පිළිසරණ ඕනේද? පිංගුදිනී මාත් එක්ක කතා කරන්න. බුදු පිළිසරණ ඕනේද ඒකට? ඒ වෙලාවට ඔබට හිතෙනවද අර වගේ දෙයක්? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා හිතනවද? ළමයා වරං ඉස්පිරිතාලේට දුවනවද? ඔබ දන්නවන්නේ මොකද්ද කියලා. එහෙනම් ඔබට වැටහෙන්න ඕනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන තැන මොකද්ද කියලා. එහෙනම් ඒ තැනට යන කම්පින්වදින ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය නොකර ඔය කියන එකම එකක්වත් ලබන්න බෑ. එහෙනම් දැන් බෞද්ධත්වයේ ලබන්න නම් ඒ කාන්තේම ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙක් වෙන්න ඕනේ. සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කළා අවබෝධයටපත් වෙච්ච කෙනෙක් වෙන්න ඕන නිකන් බෑ. ඔන්න එහෙනම් ඒක හරි. දැන් ඉන්නව පිංගුදිනි සම්බන්ධ තව පිරිසක් ඉන්නව උපාසක උපාසිකා කියලා මේකත් අපි දැනගන්න ඕනේ. උපාසක උපාසිකා කියන නම් වලින් හඳුන්වන පිරිසක් ඉන්නවා. අද ඒකත් සමාජයට වැරදිලා තියෙනවා. උපාසක කියන නමින් අද හඳුන්වන්නේ පිංගුදිනි වයසට ගිය අය. ඒක සහ මුලින්ම වැරදි කතාවක්. ඔබ හොඳට බලන්න පිංගුදිනි උපාසක කියන නම තියෙන්නේ මරණ දැන්වීමවල. කවුරු හරි වයසට ගිහිල්ලා මැරිලා ඉන්නව නම් පිංගුදිනි කෙලින්ම ගහන්නේ මොකද්ද? අහවල් උපාසක මහතා කියලා. වයසට ගිහිල්ලා මැරිලා නම්, තරුණ කාලේම මැරිලා නම් මොකද්ද ගහන්නේ? මොකද්ද ගහන්නේ පිංගුදිනි? කතා කරන්නකෝ. තරුණ මහතා. එහෙනම් මේ වයස අඩු කෙනෙක් මැරුණාම තරුණ මහතා කියලා ගහනවා. වයස වැඩි කෙනෙක් මැරුණාට පස්සේ උපාසක මහතා කියලා ගහනවා. එහෙනම් පිංගුදිනි ඕකෙන් විද්‍යාමාන වෙන්නේ මොකද්ද? ඕකෙන් මේ ලෝක සත්‍යය මේ විද්‍යාමාන කරන්න හදන්නේ මොකද්ද? උපාසක කියන්නේ කවුරු කියලාද? කෙස් පැහිච්ච සුදු වැඳගත් කෙනා උපාසක කියලා නේද හිතාගෙන ඉන්නේ? පිංගුදිනි හොඳ කසිප්පු කාණේකටවත් බැරිද පිංගුදිනි වයසට ගියාට පස්සේ සුදු වැඳගෙන ඉන්නේ? දැන් එතකොට ඒ කවුද උපාසකද? මුළු දසාකුසලේම කරන කෙනෙක් ඉන්න පුළුවන් පිංගුදිනි සුදු රෙද්දක් ඇඳගෙන ඉන්න ඒ උපාසකද? හොඳට හිතලා බලන්න මේ. ඔය මරණ දැන්වීම වල ඉන්න පිරිස කොහෙද ගියේ කියලා බැලුවොත් එහෙම පිංගුදිනි අසූචි වලවල අසූචි කනවා. පෙරේතියෝ වෙලා. ඔබ හිතනවාද මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සාසනයේ උපාසකයෙක් උපාසිකාවක් අපාගත වෙයි කියලා? මොන නවනින් ගිරාවද්ද පිංගුදිනි මේ මරණ මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සාසනයට කරන්නේ? උන්වහන්සේගේ සාසනයේ ඉන්න උපාසක උපාසිකා, ඒ කියන්නේ උන්වහන්සේගේ සාසනයේ සිව්වනක් පිරිස අපාගත වෙන්න පුළුවන්. ඉතින් සිව්වනක් පිරිස අපාගත වෙනවා නම් බිංගදින උන්වහන්සේගේ සාසනය දකින්න කොට දුවන්නේ නැහැ අපි. ඇයි? ඒ සිව්වනක් පිරිස අපාගත වෙනවද? මෙන්න හේතු තියෙනවද? නැහැ. එහෙනම් ඔය මරණ දැනීම වල ඉන්නේ උපාසක කට්ටියද? බිංගදින සුදු රෙද්දක් ඇඳගෙන උතුරු සළුවක් දාගත්ත පමණින් උපාසක වෙන්නේ නැහැ. ඒකත් හොඳට දැනගන්න ඕන. මං කියවනේ අමනාප වෙන්න එපා. ගිහියෙකුට යන්න පුළුවන් ලොකුම තනතුර තමයි පිංගුදිනේ උපාසක තනතුර. ඒක සක්‍ර දේවේන්ද්‍ර තනතුරට වඩා මහා ඉහළ තනතුරක්. තථාගතයන් වහන්සේ යමෙකුට උපාසක කියන නමින් ආමන්ත්‍රණය කළා නම් අන්න ඒ කෙනාට පිංගුදිනේ සක්‍ර දේවේන්ද්‍ර තනතුරට වඩා මහා ශ්‍රේෂ්ඨ තනතුරක් ලැබිච්ච කෙනෙක්. එන ඒසා මහා ශ්‍රේෂ්ඨ තනතුර පිංගුදිනි අද ඔහෙ නිකන් අරන් දා ගන්නවා. ඔහෙ නිකන් අරන් දා ගන්නවා. මේ මට දෙන්නකෝ උපාසකම් කොහෙන් දීපුවද ඔය? කවුරු දීපුවද ඔය? ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් පිංගුදිනි ආවට ගියාට ඕවා දාන්න එපා. මරණ දැන්නේ මුල්ල දාන්න මහතා කියලා. උපාසක නම් විතරක් උපාසක මහතා කියලා දාන්න. නැත්නම් මහතා කියලා දාන්න. දන්නවද මොකද්ද මහත්ය කියන්නේ කියලා පිං? මහත්ය කියලා කියන්නේ පිංගුදිනි මහා ආත්මය. ඒ කියන්නේ ගොඩක් අල්ලගත් එක. විශාල ප්‍රමාණයක් අල්ලගත් එක තමයි මහත්ය කියලා කියන්නේ. මහා ආත්මය. පොඩ්ඩක් අල්ලගත් කෙනාට කියනවා පිංගුදිනි ඇබිත්ය කියලා. හැබැයි අද ඕකේ වෙනස් විදියට නේද ගණන් ගන්න. අද ඇබිත්ය කියන වචනේ පාවිච්චි කරන්නේ පිංගුදිනි මහා පහත් වචනයක් විදිහට. රාග ද්වේෂ මෝහ ඇබිත්තක් තියෙන නිසා ඒ කෙනාට ඇබිත්තය කියලා කියන්නේ. මේ පැවිදි වෙන්න ඉන්න බලාගෙන ඉන්න කෙනා අද ඇබිත්තය කියලා ඔළුව හදාගෙන මේ මිනිස්සු හදාගෙන තියෙන වචනේ හරි පහත් විදිහට හදාගෙන තියෙන වචනය. නමුත් සිංහදින ඒක මහ ශ්‍රේෂ්ඨ වචනයක්. පන්සලේ ඉන්න භික්ෂුන් වහන්සේලා හැරුණාට පස්සේ එතනින් එහාට රාග ද්වේෂ මෝහ යම් ප්‍රමාණයකට ප්‍රහීණය කළ ඇබිත්තක් රාග ද්වේෂ මෝහ තියෙන කෙනා තමයි ඇබිත්තය කියලා කියන්නේ. හැබැයි මහත්ය කියලා කියන්නේ පිංගුදිනේ රාග ද්වේෂ මොහ මහා ප්‍රමාණයකින් පිළිපිලි විශාල දෙයක් රැස් කරගෙන ඉන්න කෙනා තමයි මහත්ය. එහෙනම් දැන් මට කියන්න ඇබිත්යද ශ්‍රේෂ්ඨ මහත්යද ශ්‍රේෂ්ඨ කියලා? ඇබිත්යයි ශ්‍රේෂ්ඨ. නමුත් ලෝක සම්මතේ ඇබිත්ය කියලා කියන්නේ පහත් කෙනෙක්. මහත්ය තමයි මුදුන. ලෝක මහත්ය එනකොට නැගිට ඉන්න ඕනේ අම්මෝ. අන්න ඒ මට්ටමත් තියෙන්නේ. ඇබිත්යව ගණන් ගන්න නෑ හත පහකට. බලන්න ඔය වචන වෙනස් වෙච්ච හැටි. අද මිනිස්සු මේ වචන වල තේරුමවත් දන්නේ එහෙනම් ওই මරණ දැනීම වල ඕන කෙනෙකුට මහත්ය මහත්ය කියලා ගහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මහණේ තාත්තා මේක සාරයි කියලා මහා ගොඩාක් අල්ලගෙන රැස් කරගත්ත තිරිතනේ මෙරි මෙරි යන්නේ. හැබැයි පින්තුනේ අර උපාසක කියන වචනේ නම් දෙන්න එපා එහෙම හිතමනා බෙට. ඒක මහා මහා සාපයක් නේ ඊට පස්සේ. කවුද උපාසක කියන්නේ? ওই උපාසක කියන නමේ තේරුම මම ඔබට කියන්නම්. උපාසක කියලා කියන්නේ පින්තුනේ උපාසක. උප කියලා කියන්නේ ආසන්නේ. ආසක කියන කියන්නේ ඇසුරු කරනවට. නායකයාට ආසන්නෙන් ඉන්න කෙනා උපනායකයා නේද? ඒ වගේ පින්වතුනි උප කියලා කියන්නේ ඊළඟට ඉන්න කෙනා හෙවත් ආසන්නෙන් ඉන්න කෙනා. එහෙනම් උප ආසක හෙවත් ආසන්නෙන් ඇසුරු කරන්නාට කියනවා පින්වතුනි උපාසක කියලා. කාව ආසන්නෙන් ඇසුරු කරන කෙනා. ත්‍රිවිධ රත්නය ආසන්නෙන් ඇසුරු කරන කෙනාට කියනවා පින්වතුනි උපාසකයා කියලා. ත්‍රිවිධ රත්නයේ ආසන්නයෙන් ඇසුරු කරන්නියට කියනවා උපාසිකාව කියලා. ත්‍රිවිධ රත්නයේ ඇසුරු කරනවා කියලා කියන්නේ පින්වතුනි පන්සලට ඇවිල්ලා තේමිල අහන එක නෙමෙයි හාමුදුරුවන්ගේ. ඒක නෙමෙයි සංඝ රත්නයේ ඇසුරු කරනවා කියලා කියන්නේ. හාමුදුරනේ තේමිල කොහොමද දැන්? අවර්මිල වැහැලද දැන්? ඔවගේ අසත්පුරුෂ කතා කරන පිරිස ඉන්නවා අපේ භික්ෂුන් වහන්සේලාට කරදරකාරී පිරිස්. උන්වහන්සේලාගේ නිවන් මඟ සකස් කරගන්න ඉඩ දෙන්නේ නැති පිරිස. මේ අය නෙමේ පින්වතුනි ඔය කියන්නේ. ත්‍රිවිධ රත්නයේ ආසන්නයෙන් ඇසුරු කරනවා කියලා කියන්නේ පින්වතුනි ත්‍රිවිධ රත්නයේ ගුණයක් තියෙනවනම් සූවිසි ගුණයක් තියෙනවනම් පින්වතුනි අන්නේ සූවිසි ගුණයන් අල්ප මාත්‍රීයව හරි තමන් තුල කිඳා බසව ගන්න උත්සාහ කරන පිරිස. ආන්නේ පිරිසට කියනවා පින්වතුනි උපාසක කියලා. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියන තැනින් පටන් අරගෙන අනුත්තර වූ පිංකතක් තමන්ගේ හිත තුළ හදාගන්න වැඩ පිළිවෙලකට පත් වෙන පුද්ගලයාගේ ඉඳලා එතනින් උඩට උඩට උඩට උඩට යන මේ සියලුම ගුණාංගයන් තමන් තුළ පිහිටව ගන්න උත්සාහ කරන පිරිසට කියනවා උපාසක කියලා. ඒක හරියට පින්වතුනි යකඩ කෑල්ලක් කාන්දමක් කරනවා වගේ වැඩක්. යකඩ කෑල්ලක් කාන්දමක් කරන නම් පින්වතුනි ඒ කාන්දම දිගේ යකඩ කෑල්ල එක පැත්තකට අතුල්ලන්න ඕන. එක පැත්තකට අතුල්ලන්න අතුල්ලන්න පින්වතුනි වෙන්නේ මොකද්ද? මේ කාන්දම අඩුවීමක් වෙන්නෙත් නැහැ. හැබැයි මේ යකඩ කෑල්ලමක් වෙනවද? කාන්දම් වෙනවා. මෙන්න මේ ස්වභාවයට තමයි පින්වතුනි කියන්නේ මොකක් කියලාද? උපාසක කියලා. එහෙනම් ත්‍රිවිධ රත්නේ ආසන්නයෙන් ඇසුරු කරගෙන ඇසුරු කරගෙන යනකොට අර ත්‍රිවිධ රත්නේ සතු යම් ගුණාංගයක් තියෙනවනම් අන්නේ ගුණාංගයේ පින්වතුනි මේ පුද්ගලයන්ට කාවදින. අන්නේ කාවදින පුද්ගලිය පින්වතුනි උපාසක උපාසිකාව. එහෙනම් දැම්මට කියන්නකො ඔබ දන්න උපාසකයෝ කොච්චර ඉන්නවද උපාසිකාව කොච්චර ඉන්නවද කියලා. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසන ඉතිහාසයේ කිසිම තැනක පින්වතුනි උපාසිකාවක් හෝ උපාසකයෙක් අපාගත වුණේ නැහැ. මල්ලිකාව කෝසල මල්ලිකාව කියලා කියන්නේ පින්වතුනි කෝසල රජුරුවන්ගේ බිරිඳ රටේ හිටපු රජින. කෝසල මල්ලිකාව උපාසිකාවක් නෙමෙයි. කෝසල මල්ලිකාව කියන්නේ දායිකාව. දායිකාව කියලා කියන්නේ පින්වතුනි තථාගතයන් වහන්සේගෙන් දෙයක් ගත්තේ නැහැ. තථාගතයන් වහන්සේට දුන්නා. ඔන්න දායිකය. දායක දායිකාව කියලා කියන්නේ නිකන් දායක කරනවා විතරයි එච්චරයි. දායකයන්ට පින් රැස්වෙනවා විතරයි පින්වතුනි සතර අපායෙන් මිදෙන්න වැඩ පිළිවෙල හැදෙන්නේ නැහැ. සතර අපායෙන් මිදෙන්න වැඩ පිළිවෙල හැදෙන්නේ උපාසක උපාසිකාවන්. ඒ කෝසල මල්ලිකාව සහ කොසල් රජුරුව දෙන්නම මහා අසද්දෘස දානේ දීපු දෙන්නේ. ඒ මහා අසද්දෘස දානේ දීපු කෝසල මල්ලිකාවත් හත් දවසකට අපාගත වෙලා තියෙනවා. එහෙනම් පින්වතුනි උපාසිකාවක්ද නැහැ. දායිකාවක් විතරයි. ඔන්න තේරුම් ගන්න. විශාකාව කියන්නේ කවුද? උපාසිකාවක්. මැරිලා අපාගත වුණාද? නැහැ නැහැ. තුසිත දීප ලෝකේ ගියා. ධම්මික උපාසකතුමා සකදාගාමි වෙච්ච උපාසකතුමේ ධම්මික උපාසකතුමා මිය යන වෙලාවේ පින්වතුනි භික්ෂූන් වහන්සේලා එතුමගේ ගෙදරට වැඩලා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවක් කළා තියෙනවා. මේ සූත්‍ර දේශනාව අහන්න හරියම කැමැත්තෙන් මෙතුමා ඉන්නේ හැම තිස්සෙම. මේ සූත්‍ර දේශනාව යන වෙලාවේ මෙතුමා එක පාට කියලා තියෙනවා පොඩ්ඩක් ඉන්න කියලා. ඒ කියපු මේ ඇස් දෙකක් පියාගෙන පොඩ්ඩක් ඉන්න කියලා කියනකොට අර භික්ෂුන් වහන්සේලා හිතලා තියෙන්නේ උන්වහන්සේ රටයි ඉන්න කිව්වේ කියලා. උන්වහන්සේලා පිරිත කියන එක නවත්තලා පන්සලට වැඩලා. අර ගෙදර හිටිය තාර අර ධම්මික උපාසකතුමාගේ පිරිස අඬා වැළපෙනවලු, අනේ අපේ තාත්තා සකදාගාමි වෙලානේ හිටියේ, ඒත් මේ සිහිමුලා වෙලානේ මැරුණේ, නැත්නම් මේ සිහිමුලා වුණානේ මේ වෙලාවේ කියලා ආදි වශයෙන්. ඒ වෙලාවේ ධම්මික උපාසකතුමා කියනවලු, මගේ සිහියක් මුලා වුණ නෑ වලව්, මම මේ සද්ධර්මය අහන වෙලාවේදී දිව්‍ය ලෝක හයෙම්ම දිව්‍ය රත සරසගෙන ඇවිදිලා අපේ ලෝකෙට එන්න, අපේ ලෝකෙට එන්න, අපේ ලෝකෙට එන්න කියලා අඬ ගහනවලු. ඒ දිව්‍ය ගෝසාව නිසා මට මේ හාමුදුරුව කියන ධර්මය ඇහෙන්නේ නැහැ. ඒකයි මම ඒගොල්ලන්ට කිව්වේ පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න කියලා. ඔන්න පින්වතුනි, මගේ සාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ හිටපු උපාසකවරු දිව්‍ය ලෝකෙට ගියේ. එහෙනම් කොහෙද පින්වතුනි උපාසක උපාසිකාව සතර අපාය යන්නේ? එහෙනම් පින්වතුනි නිකන් මේ උපාසකකම් උපාසිකාකම් ගන්න යන්නේ පහ. තමන් තුළ මේ ත්‍රිවිධ රත්නයේ ගතිගුණ අන්තු මාත්‍රියව හරි පිහිටව ගන්න. ඒ දේවල් හරි හැටි අඳුනාගෙන පින්වතුනි මේ සද්ධර්මයේ තුළම තමන්ගේ ජීවිතේ පවත්වගෙන යන්න. ධර්ම රත්නයේ පිළිසරණ ලබන්න පුළුවන් තරම්, ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වතුනි, නිවන් දකින ධර්මයක් කතා කරන පිරිසක ධර්මය අහන්න, ඒව අහහහ ඒව අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ආන් ඒ තුළ පින්වතුනි ඔබට අර උපාසක උපාසිකා කියන මහා තනතුරු ලැබෙන්න පටන් ගන්න. ඔබ අපාගත වෙන්නේ නැහැ එතකොට. එහෙමනම් දැන් ඔබ දන්නවනේ උපාසක උපාසිකා කියන්නේ කවුද කියලා හොඳ ආකාරව දන්න. ඇබිත්තේක් වෙන්න උත්සාහ කරන්න පින්වතුනි, මහත්තේක් වෙන්නේ නැතුව. දැන් එහෙමනම් මේ බුදුන් සරණ යන වැඩපිළිවෙල මොකද්ද කියලා බලමු. ඒකත් ඕනේ. පදන මාත්‍රිය බුදුන් සරණ යන්න බෑ කිව්වට විතරක් හරියන්නේ නැහැ පින්වතුනි. බුදුන් සරණ යන වැඩපිළිවෙල මොකද්ද කියලා හොයලා බලන්න. බුදුන් සරණ යන වැඩපිළිවෙල මොකද්ද කියලා ගණිද්දී මේ ලෝක සත්‍යයා පින්වතුනි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් පෙළෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මෙහාට ආපු පිරිසක් එයිද මෙහා තියෙන තව මිත්‍යා දෘෂ්ටියකින් පෙළෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියට පත් වෙන ගම පින්වතුනි ඒ කෙනාට මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක තියෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච එක්කෙනා නියත වශයෙන්ම අපාගාමි කෙනෙක්. පංචානන්තරි පාප කර්ම කරපු කෙනා සහ නියත මිත්‍යා දෘෂ්ටිකයා මක් වෙනවද? අපාගත වෙනවා ඒකාන්තයෙන්. එන ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොකද්ද කියලා බලන්න. ඔබ බලන්න පින්වතුනි ඔබ තුලත් ඔය මිත්‍යා දෘෂ්ටි එක කොටසක් හරි තියෙනවද කියලා. තියෙනවනම් ඊළඟ අත්දැකීම ගැන ඔබට ආයි ගහන්න දෙයක් නැහැ. කෙලින්ම සතර අපායයි. සතර අපායෙලුත් නරක ආදී යන වැඩ පිළිවෙලක් තියෙනවා. නත්ති දින්නම් නත්ති ඉත්තන් නත්ති හුතන් නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අවිඥා චච්චිකත්වා පවේ දෙන්ති. ඔන්න ඔය කියපු 10. නත්ති දින්නම් දන් දීලා වැඩක් නැහැ, දානේ විපාක නැහැ. නත්ති ඉත්තං යුතුකම් ඉටු කිරීම කියලා දෙයක් නැහැ. නත්ති හුතං යාග හෝමේ විපාක නැ. නත්ති සුගත දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. සත්වයාට සුව දුක් ගෙනෙන කර්මඵල විපාක නැ. මේ මිත්‍යා දෘෂ්ටි කියන හිතෙන දේ ඒ මේව නැ කියලා. නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ. මේ ගියත් බව කියල එකක් නැ, අනාගතේටත් අද්දව නැ. මේ වෙලාවේ කාලා වැඳලා හිටහල්ලා හොඳට. අපි කොහෙන් ආවද දන්නෙත් නැහැ, යන්නේ කොහෙටද දන්නෙත් නැහැ. හොඳට කාලය ඇඳලා හිටහල්ල. මේ සංකල්පේ ඉන්න මිනිස්සු නැද්ද මේ ලෝකේ? ඉන්නකම් කාලය ඇඳලා ජොලියෙන් හිටහල්ල මං කියන පිරිස් නැද්ද මේ ලෝකේ? ඔය නියත මිත්‍යා දෘෂ්ටික කෙලින්ම අපායේ. නිකන් අපරාධය පිංගුතුනි මනුස්සලු මනුස්ස ජීවිතයක් අරගෙන ඊළඟට අපාගත වෙන්න උත්සාහ කරන්නේ. මං ඒවා පෙන්නලා දෙන්න. ඔබ අපාගත වෙන નિયમિત බව මම පෙන්වන්න. මම එක කිව්වේ රිද්ද ගන්න එපා පිංගතනි, මෙතනින් ගොඩ යන්න උත්සාහ කරන්න. මගේ වචන වලින් නෙමෙයි තථාගතයන් වහන්සේගේ වචන වලින්ම පෙන්වන්න ඔබ අපාගත වෙන નિયમિત පිරිසක් කියලා. අමනාප වෙන්න එපා. මිදෙන්නයි ඕනේ කොහොම හරි. නත්ති මාතා නත්ති පිතා. අම්මා කියලා විශේෂ කෙනෙක් නැහැ, තාත්තා කියලා විශේෂ කෙනෙක් නැහැ. දැන් එහෙමයි නැද්ද? ඔකුන්ගේ අමාරුවට අපි හැදුනා, උන් අපිට කන්න දෙන්න ඕනේ, අපි මොකටද උන්ට බලන්නේ? ඕමයි නැද්ද? ඕනේ තරම් ඉන්නවා සිංහසනේ දැන් පහල වෙලා. මේ නියත අපාගාමි වෙන පිරිස්. නත්ති සත්තා ඕපපාතිකා. මේ ඕපපාතිකෝ මේ ලෝකෙට හටගන්න සත්‍යෝ නැත කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ඉන්න පිරිස් විශ්වාස කරන්නේ නැහැ. සතර අපායේ තිරිසන් යෝනිය හැර අනිත් අයවත් විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා හොඳට උජාරුවෙන් පව කරගෙන යන වැඩ පිළිවෙලක තමයි ඉන්නේ. ඔය දෘෂ්ටිගත වෙච්ච ගමන් අපාගත වෙන්නේ ඒකයි. නත්ති ලෝකේ සමනම් බ්‍රාහ්මනා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අමිද්නා සත්‍චිකත්වා පවේදෙන්ති. ඒ කිව්වේ මේ ලෝකේ හරිහැටි දැනගෙන, මේ ලෝකේ තතු හරිහැටි ලෝකෙට දේශනා කරන්නා වූ බුද්ධාදී මහ උත්තමයෝ මේ ලෝකෙට පහළ වෙන්නේ නැත කියලා ගත්ත මුලා දෘෂ්ටි. ඔය සමහරු දර කරන්නේ, උඹ කොහොමද කියන්නේ බුදුහාමුදුරු හිටියමයි කියලා. ඔන්න මිත්‍යා දෘෂ්ටියට වැටිලා නියත මිත්‍යා දෘෂ්ටි කියලා කෙලින්ම අපාගත වෙනවා. උඹ කොහොමද කියන්නේ ඍෂිවරු හිටියයි කියලා. මේ ලෝකේ යම් කොටසක් තතුරෙස දැනගත්ත පිරිසකට කියනවා බෙගඳුනි ඍෂිවරු කියලා. එහෙනම් ඒ ඍෂිවරු මේ ලෝකේ හිටියා කියලා උඹ කොහොමද කියන්නේ කියලා. ඔන්න ආදී වශයෙන් බෙගඳුනි යම් පිරිසක් ඉන්නවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටිලා. ඒ අය නම් නියත වශයෙන්ම අපාගාන. ඒ වගේම බිංගුදෙනි තව පිරිසක් තියෙනවා. ඒ අය අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ නැහැ. නමුත් යම් මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා. ඒ අය සතර අපායෙන් නිදහස් වෙලා නැහැ. සතර අපායේ යන්න පුළුවන්. ඒ මිත්‍යා දෘෂ්ටික පිරිස. එහෙනම් යමෙක් සෝතාපන්න ඵලයට පත් වෙනකම් බිංගුදෙනි යම් මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා. යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ අන්න ඒ කෙනා සම්මා දිට්ඨියට පත් වෙනවා. එතකල් ඒක නයි මිත්‍යා දෘෂ්ටික. එහෙනම් එයා අපාගත වෙන්න හේතු තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඔබ අපාගත වෙන්න හේතු තියෙන පිරිස කියලා. පොඩි කාලේ ඉඳලා අද මේ වෙනකන් සතෙක් මරපු නැති අය අතොස්ස. පොඩි කාලේ ඉඳලා අද මේ වෙනකන් සතෙක් මරපු නැති අය අතොස්ස. එක්කෙනෙක්වත් නැහැ. අපිටත් බෑ. එහෙනම් සත්තු මැරුවහම කොහෙද පින්වතුනි යන්නේ? මොන දිව්‍ය ලෝකෙටද යන්නේ? දිව්‍ය ලෝකෙයිද? නෑ, ඔබ තථාගත ධර්මයේ අහලා තියෙනවද? සත්තු මැරුවහම කොහෙටද යන්නේ? සතර අපායට නේද? එහෙනම් දැන් ඔබ කියනවාද ඔබ සතර අපායට යොමු වෙච්ච පිරිසක් නෙමෙයි කියන්නේ? අද මේ වෙනකම් පොඩි කාලේ ඉඳලා අද මේ දේනකම් ආපු කාලේදී පින්වතුනි හොරකමක් කළා නැද්ද ඔබ? මිනිස් හොරකම කියන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැහැ. මිනිස් හොරකම කියලා හිතන් ඉන්නේ පිඟුදිනේ ගෙදරකට පැනලා ගෙදර දොර කඩාගෙන අතුරට ගිහින් මතරම් බරු ටික අරන් ගියාම ඒක හොරකම කියලා හිතන් ඉන්නේ. හැබැයි ඔෆිස් එකට ගිහිල්ලා තමන්ගේ ෆෝන් එක සාක්කුවේ දාගෙන ඔෆිස් එකේ ෆෝන් එකෙන් ගෙදරට කෝල් එකක් දෙන එක හොරකම නෙමෙයිද? අනුන්ගේ සල්ලි ගැනීමක් නෙමෙයිද පිඟුද? පැය 8ක රස්සාවට ගිහිල්ලා පැය 6ක් වැඩ කරලා පැය 2ක් තමන්ගේ වැඩ කරගන්න වැඩ පිළිවෙල හිටියොත් පත්තර බල බල හිටියොත් ඒක හොරකමක් නෙමෙයිද? බලන්නකො දවසකට හොරකම් කොච්චර කරනවද කියලා මේ මිනිස්සු. දවල්ට කන්න කියලා පැයකට ගිහිල්ලා ඉන්නේ පැය දෙකකට පස්සේ බිංගුදින. එහෙනම් පැයක සල්ලි හොරකම් කළාද නැද්ද? එහෙනම් බිංගුදින පුදුම හොරුතෝගයක් නින්නේ අද මේ ලංකාවේ දන්නේ මුළු ලෝකෙම. එහෙනම් දැන් කාටවත් කියන්න පුළුවන්ද බිංගුදින හොරකමක් කළා නැහැ කියලා? හොඳට දකින්න. එහෙනම් බිංගුදිනි දැන් මේ හොරකම කළා නම් ඉන්නේ. හොරකම කියලා කියන්නේ බිංගුදිනි මහා දරුණු පාප කර්මයක්. ඒකට මහා දරුණු විපාක තියෙනවා. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් පරාජික වෙනවා බිංගුදිනි හොරකමකට අහුනොත් එහෙම. එහෙනම් ඒ තරම් මහා දරුණු පාප කර්මයක්. ඒ මහා උත්තමයේගේ නිවන වැහෙන්න තරම්. දැන් ඔබ හොරකමක් කළා තියෙනවා නම් බිංගුදිනි ඔබ මලාට පස්සේ සතර අපායට යන එකක් නැහැ කියලා හිතනවද? ඔබ බොරු කියල නැද්ද ජීවිතේ? කේලම් කියල නැද්ද? පරුස වචන කියලා අනිත් අයගේ හිත් සැඩ බවට පත් කළා නැද්ද? හිස් වචන කිය කිය අනිත් අයව මුලාවට පත් කළා නැද්ද? එහෙනම් ඔය ඔක්කොම කළා දිනනවා නම් පින්විතනි, නිරන්තරයෙන් ඔබට කේන්ති ගිහිල්ලා නැද්ද? ද්වේෂක ද්වේෂයෙන් දැවිලා නැද්ද? පපුවට ගිනි ඇවිලෙන කටයුතු කළා නැද්ද? එහෙනම් පපුවට ගිනි ඇවිලෙන කටයුතු කළා නම් ගින්න උපාදාන වෙලා ගින්න තියෙන තැනක නේද උපදින්න ඕනේ? ගින්න තියෙන තැනක උපදිනවා කියන්නේ ලිප්පොකේ උපදිනවට නෙමෙයි. කොහෙද ගින්න තියෙන්නේ? මහා අපාය නරකාදී. එහෙනම් නරකාදී නිදාසලා දින්නේ. පොඩ්ඩක් හිතලා බලන්න, මේක ලොකු ප්‍රශ්නයක් පිටුදිනේ. ඔබට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඔබ උඩ පැන පැන ඉන්නවා කාමයේ මුසපත් වෙලා. හවද නැවිලා ටීවී එක දාගෙන ඒ ටීවී එක ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා පිටුදිනේ. ඔබට අමතක වෙනවා ඔබ සතර අපායට වැටෙන්න ඉන්න පිරිසක් කියලා. හරි පව් ඔබ. ඊට පස්සේ ඔබ මැරිලා ගිහිල්ලා කුණු පෙරේතෙක් වෙලා අසූචි කනවා අනිත් පැත්තේ. ඔබ බේද ගන්න කවුරුත් ඉන්නේ නැහැ. බේද ගන්න බැරි මට්ටමට එනකල් වැටෙලා ඉවරයි. ඔබ දැකලා නැද්ද පිංගුතුනේ පාරේ යන කුණු වෙලා හැලෙන බල්ලන් දිහායි? පොඩ්ඩක් බලන්න උන්දේ. හොඳට ඇස් දෙක ඇරලා බලන්න පිංගුතුනේ. ඔබ වගේම හිටපු එකෙක් නේද මේ தත්ත්වය උදා කරගෙන තියෙන්නේ? මේ යතිවරයන් වහන්සේලා සද්ධර්මයේ දේශනා කරන්නේ කනකට ගත්තේ නේ. කාමී මුදපත් වෙලා හිටියා. අනේ උන්ගේ බණ මන්නේ, බණ කියන්නේ මන්නේ දන්නේ. අන්න එහෙම පිංගුතුනේ අදිමානයටපත් වුණා. ඔය බණ නෙමෙයි මේ බණයි බණ කියලා හිතාගත්තා. මානේන මක්කටෝ අදිමානේන කුක්කුරෝ. මානෙන් වඳුරෙක් වෙනවා පිංගුතුනි. අදිමානේට ගියාම බල්ලෙක් වෙනවා. එහෙනම් අද ඔය බල්ල වෙලා ඉන්න හැම කෙනෙක්ම අදිමානෙන් කටයුතු කළා. සත් බස බැහැර කරපු නිසා, බස අලු කරපු නිසා පිංගුතුනි බහ අලු බලු වෙලා ඉපදුනේ. බහ අලු කළා දැම්මා. කාගේ බසද අලු කළේ? සත් බස. තථාගතයන් වහන්සේලා ලෝකෙට දීපු බස, ඍෂිවරයන් වහන්සේලා මේ ලෝකෙට දීපු බස අලු කළා. අයින් කළා දැන්, බැහැර කළා දැන්. බැහැර කළා තමන්ගේ මතේ ලෝකෙට දෙන්න ගත්තා. මතකද තෝදෙය්‍ය සිටුවරයා? මතකද මේකදී තෝදෙය්‍ය සිටුවරයා බුදුහාමුදුරුවන් කාලේ හිටපු? බුදුහාමුදුරුවෝ දීමේ ආනිසංස කියනකොට මේක මොකද කරන්නේ? තමන්ගේ පිරිස කැඳවලා කියනවා, ඔය ශ්‍රමණ බවත් ගෞතමිය කියනේ වහන්න එපා. අන්න සත්පස බැහැර කළා. මානෙන් උඩඟු වෙලා දැන් තමන්ගේ අදහස දෙනවා. ඔය ශ්‍රමණ බවත් ගෞතමිය කියනනේ දෙන්න දෙන්න කියලා, දුන්නහම ලැබෙනවා කියලා. දුන්නහම කොහොමද මිනිසුනේ ලැබෙන්නේ? වරින්ල මම උඹලට ඔප්පු කරලා පෙන්නන්න කියලා වී ගෝණියක් ගෙනල්ලා, ඉඳා ඔබ තියාගනින් මේකෙන් මේ ටික, මේකෙන් මේ ටික ඔබ තියාගනින්, මේකෙන් මේ ටික ඔබ තියාගනින් කියලා හැමෝටම බෙදලා දැන් අහනවා. මං උඹලට දුන්නනේ, දැන් දැන් මට ඉතුරු වුණාද, මගෙන් අඩු වුණාද කියලා. අන්න එයාගේ බස ලෝකෙට දෙනවා. එයාගේ බස ලෝකෙට දීදී ඉඳලා පිංගුතුනට සත් බස බැහැර කරපු නිසා, බහ අලු කරලා දාපු නිසා දැන් මොකද උනේ? මැරිලා ගිහිල්ලා බලු වෙලා උපදුන. ඒ කාලේ බුදුහාමුදුරු එතනින් පිඳුසිකා වඩිද්දී උන්වහන්සේට අපහාස කරපු මේ තෝදෙය සිටුවරයා දැන් බල්ලෙක් වෙලා ඉපදිලා ඒ ගෙදරම. සදාගතයන් වහන්සේ පාරේ වඩිනකොට පුරාගෙන පයින්න ගන්න. ඔන්න ඒ වෙලාවේදී බුදුහාමුදුරුව කියනවා, ඒ තෝදෙය උඹ මනුස්සයා කාලෙත් මට බිරුවා, දැනුත් මට බුරනවා නේද කියලා උන්වහන්සේ වැඩියා. ඕක අහගෙන හිටියාට දොරටු පාලකයා ගිහිල්ලා කිව්වා තෝදෙය සිටුවරයාගේ පුතාට, ස්වාමීනි මෙන්න මෙහෙම කතාවක් සදාගතයන් වහන්සේ දේශනා කළානේ මෙතනදී. පුතා දුවගෙන ගියා බුදුහාමුදුරුව හම්බෙන්න. ඇයි ඔබ වහන්සේ මෙහෙම අපහාසයක් මගේ පියාට කළේ? මගේ පියා බ්‍රහ්ම ලෝකෙනෙ ඉන්නේ. ඇයි මේ බල්ලෙක් කියලා කිව්වේ මගේ පියා? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා, මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් ඔය ඉන්නේ පුතා, ඔය ඉන්නේ ඔබගේ තාත්තා කියලා. නුඹගේ තාත්තා නුඹට දෙන්න අමතක වෙච්ච වස්තුවක් එහෙම තියෙනවද? එනවා කිව්ව ඔව් කියලා. එහෙමනම් ඔය බල්ලව හොඳට නාවලා කවලා හොවලා උඹලගේ තාත්තා නිදාගෙන ඉන්න පුටුවේ, තාත්තා ඇලවිලා ඉන්න පුටුවෙන් තියලා බල්ලට නිින්න යාගෙන එනකොට කතා කරලා අහන්න කිව්වා, පියාණන් වහන්ස නුඹ මට දීපු නැති වස්තු සම්භාරයක් කොහේ හරි තියෙනවද කියලා. ඕන් ඕක අහද්දි පිංගුතුනි අර බල්ල නිින්දෙන් වගේ ගිහිල්ලා පොළොව හරන්න පටන් ගත්තලු ගේ පිටිපස්සේ. සතර මහා නිධානේ පහළ වෙන්නේ මොකද? තමන්ට තිබිච්ච ධනවස්තු ඔක්කොම අර ගේ පිටිපස්සේ වලකාරලා වලක තම්පත් කරලා තිබිලා තියෙනවා. එහෙනම් දැන් දිනෙදී මොකද වෙන්නේ? මානේන මක්කටෝ අදිමානේන කුක්කුරෝ. එහෙනම් ওই බල්ලෙක්ව දකිද්දි බිංගුදිනේ ඔබට මනාවකට වැටහිලා ඉන්නවනේ හත් දෙයියනේ මමත් මෙතනින් මිදිලා නැහැ නේද? බලන්නකො බිංගුදිනේ මේ එක මයිල් ගහක් ඇඟේ නැහැ. පැලිලා එහෙම් පැලිලා මෙහෙම් පැලිලා ඒ පැලිච්ච තුවාල වලට පණුව ගහලා පණුව හැලි හැලි ඒ බල්ලු දුවන්නේ. ඔය අද්දවේ මොකටද බිංගුදිනේ මේ අද්දවේකට පරිවර්තනය කරගන්නේ? ඔබට ප්‍රශ්නයක් නැද්ද ඔබ එතකොට? ඔබට ප්‍රශ්නයක් තියෙන්නේ හිත කණ එක ගැනද? නැත්නම් මේ සතර අපායට වැහැලා මහා දුක් විඳින එක ඔබට ප්‍රශ්නයක් නෙමෙයිද? මොනෝhari ගල්ලා දවසක ඉවාගෙන හරියන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට මූණ දෙන්න, මෙතනින් මිදෙන්න උත්සාහ කරන්න තියෙන්නේ නැත්නම් මහා අපරාධයක්. මේ ලෝකෙට පෙරේතයෝ බිහි කරන්න එපා ඔච්චර. ඔබගේ අම්මා මැරිලා කොහෙද ගියේ කියලා හොයලා බලන්න. ආච්චි මැරිලා කොහෙද ගියේ කියලා හොයලා බලන්න. කෝ ජේතවනාරාමේ බබළුවාගෙන ආවද? ඔය කවුරුද? කවුරුත් ඇවිල්ලා කිව්වද මම අඳුමදන් මේ රුක්ෂ දෙවතාවෙක්වත් කියලා? ඔබගේ පවුලක තොයිලයක් එහෙම නටන නැද්ද පිංගුතුනි? එකම දවසකවත් ඔබගේ ජීවිත කාලේ දන්නේ යාළුවෙක්ගේ ඥාතියෙක්ගේ ගෙදරකවත්? ඔය මැරිලා මල පෙරේත පුණුනේ ඔය බැඳලා දාන්නේ ඔක්කොම. ඉතින් මොකටද පිංගුදින මේ ලෝකෙට පෙරේතයෝ බිහි කරන්නේ ඔය විදිහට? මහා දරුණු දුක්නේ ඔය මිනිස්සු විඳින්නේ ඊට පස්සේ. එහෙනම් ඔබට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ ගම්. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ තථාගත ශාසනයක විතරයි. ඒ ප්‍රශ්නෙට උත්තරේට කියනවා පිංගුදින සෝතාපන්න ඵලය කියලා. එහෙනම් ජීවිතේ පුද කරන්න බිංගුදින සෝතාපන්න ඵලය ලබන්න. දැන් ඔබ කියයි අපි පව් කරනවා හරියද? පව් කළා තමයි, නමුත් අපි පිනුත් කරලා දිනවනේ කියලා. ඔව් මම පිළිගන්න ඔබ පින් කරලා දිනනවා කියලා. බිංගුදින ඔබ පින් 100ක් කරලා තිබුණා, එක පවක් කරලා දිනවනම් ඔය පව පරිසම් දුන්නොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අපාය නේද? ඉතින් කැමතිද ඒකට? බුදුහාමුදුරුවෝ ගොයවත් කියලා නෑනේ පිංගුදිනේ පිං කළාම දිව්‍ය ලෝක යනවා කියලා. බුදුහාමුදුරුවෝ කියලා කියලා තියෙන්නේ කරපු පිනක් පරිසම් දුන්නොත් දිව්‍ය ලෝක යනවා, කරපු පවක් පරිසම් දුන්නොත් කොහෙද යන්නේ? අපාය යනවා. එහෙනම් ඔබ කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකං කියන දැනන ඉන්නේ මනුස්ස ලෝකේ නේ. කලුසුදු කර්ම කර කර කලුසුදු විපාක රැස් කරන දැනගනේ ඔබ ඉන්නේ. එහෙනම් කලුසුදු කර්ම කළා දිනවන පිංගුදිනේ එකට කලුසුදු විපාකත් ඔබට දිනනවා. එහෙනම් එක මොහොතක් හරි දිනනවා නම් ඔබට අපාගත වෙන්න පිංගුදිනේ. ඕක මහා දරුණු අවස්ථාවක්. ඕකෙන් මිදෙන්න උත්සාහ කරන්න. ඕක තමයි ඔබට දින ලොකුම ප්‍රශ්නේ අද. ඔබට ওই ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඔහේ ජීවත් වෙනවා ජීවත් වෙන්නම් වාලේ. හවසට ටීවී එක දාගත්තාම ඔය මොකුත් මතක නැහැ. කොහොම හරි දවස ගෙවා ගන්නවා. උදේ ඉඳලා රස්සාවට ගිහින් ඇවිල්ලා හවසට උයාගෙන කරලා ඔක්කොම කරලා ටීවී එකේ ඉස්සරහා ඉඳ ගන්නවා. ටීවී එකේ රඟපාන කාලත් පායාසනම් නරක ආදියට යනවා. බලන්නේ කාලටත් එච්චර තමයි උරුමේ. පිංගුදිනි මහා උජාරුවෙන් ඉන්න එපා. සමාධි වලට දැකලයි අපි දන්නේ. ඔය ලංකාවේ හිටපු ඔය මහා ජනප්‍රිය නළු නිළියෝ ඉන්න තැන් ලේසියෙන් පහසුවෙන් එමෙ හිතන්න එපා. අද ඔය මහා උජාරුවෙන් හිටියට පින්වතුනි ඉන්නේ මහා නරකාදීවල ඉන්නේ. අන්ධ දුක් විඳින ඉන්නේ. හැබැයි ඉන්නකොට නම් ඔබ පාරේදීම දැක්කොත් හානිය අර අරිය නේද? හානිය අර අරිය නේද? ඊයේ කී බලනවා. අද ඉඳලා එහෙම නෙමෙයි බලන්න ඕනේ. අයියෝ අර අරිය නේද? ඇයි? පණ කෙන්ද ගිය ගමන් කොහෙද? කොහෙද? අමු අපායේ පිංගුතනි, අමු අපායේ. මිනිසුන් ද රාග ద్వේෂ මෝහ ශේකරන්න බණ කියන මේ මහා උත්තමයෝ අපවත් වෙලා බ්‍රහ්ම ලෝක වල දිව්‍ය ලෝක වල හෝ නිවනට යනවන මිනිසුන්ගේ රාග ద్వේෂ මෝහ වැඩි කරන්න කටයුතු කරන අය කොහේ ඇයිද? ආ යහන්න දෙයක් නැහැ නේද? ඒකයි දීන්නේ. ඒක නිසා පිංගුතුනි මේ මහා උජාරුවට සලකන්න එපා. මේ නිවම්මඟ සකස ගන්න මහ උත්මේ දැක්කට පස්සේ අන්න කියන්න අන්න දැකීමත් සතුටක් කියලා. අර කොංග දැක ගමන් කියන්න වෙයි දෙන්නේ මොකද්ද? අයියෝ අර අරය නේද? තව ටික කලයි නේද? තව ටික කලයි නේ බත් කන්නේ. ඊට පස්සේ මොනවද කන්නේ? ගිනි ගිනි. මිනිසුන්ට ගිනිනේ දෙන්නේ. මම මේ නළු නිළියොත් එක තරහට නෙමෙයි කියන්නේ. එහෙම එකක් නෑ මගේ. ඇත්ත සත්‍ය මම කතා කරන්නේ තථාගත ධර්ම ඇසුරේ. ත්‍රිපිටකේ මම පෙන්වන්නම් බුදුහාමුදුරුවෝ කියපු තැන්. ඔය නරක ආදී එක. ඒ වගේම බිංගතුනි සමාධි ක්‍රම වේද වලට අහු වෙලා තියෙනවා සමහර පිළිස් මම නම් කියන්නේ නෑ. අපහාස කරන්න ඕද නැහැ මිනිසුන්ට. හොඳ ප්‍රසිද්ධයි. ඉතින් තේරුම් ගන්න. එහෙනම් ඔබ මේ සාරය කියලා දකින්නේ වෙන එකක්. හැබැයි සාරය කියන්නේ තව එකක්. මේ සාරදේ විදිහට දැකලා අසාරදේ අසාර විදිහට දැකගත්තොත් පින්වතුනි ඔබට යමක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ සාරදේ අසාර විදිහට දැකලා අයින් කරනවා. අසාරදේ සාර විදිහට දැකලා ලං කර ගන්නවා මහ විනාශයක මුල. මහා විනාශයක මුල ඔය හදා ගන්න. එහෙමනම් පින්වතුනි ඔබ අද කොච්චර බය වෙන්න ඕනද පින්වතුනි මේ සතර අපාය ගැන? එහෙනම් මේ වැඩ ඔක්කොම නවත්තලා මේ සතර අපායෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න. නැත්තම් මහා අපරාධයක් ඔය ජීවිතවලට කරගන්න. සමහරු ඉන්නවා පිංගුදිනේ පුතුන්ගේ බලයෙන් මත් වෙලා මට මෙච්චර පුතු ඉන්නවා. මට මෙච්චර ධනය දිනනවා. එහෙම ධන බලයෙන් මත් වෙලා බලයෙන් මත් වෙලා ධනයෙන් මත් වෙලා පුතුන් ඉන්නවා කියලා මත් වෙලා ඉන්නවා. තථාගතයන් වහන්සේ කියන්නේ අවසාන මොහොත එනකොට පින්වතුනි අත්තාහි අද්දනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දන තමන්ට තමන්වත් නැතිකොට අවසාන මොහොතේදී පුත්‍රය මොනව කරන්නද ධනිය මොනව කරන්නද කියලා සුලඟට අහුවෙච්ච පරණලාපතක් වගේ. පරණලාපතක් කියලා කිව්වේ පින්වතුනි ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා අර දැල විතරක් ඉතුරු වෙනකන් ගෙවිච්ච කොළයකට පරණලාපතක් කියලා. එහෙනම් හුලඟට අහුවෙච්ච පරණලාපතක් වින්දුනි හුලඟ මෙහෙට හමද්දි මෙහෙට යනවා මෙහෙට හමද්දි මෙහෙට යනවා උඩහුලඟට අහුවෙලාම උඩ පැත්තෙන් මෙහෙට යනවා. අන්න ඒ වගේ කර්ම ප්‍රවාහයට අහුවෙලා එහෙට මෙහෙට එහෙට මෙහෙට ගිහිල්ලා වින්දුනි නිකම් විනාශයටපත් වෙනවා. එහෙනම් ඔය හැම ගතියකටම යන්නේ නැතුව වින්දුනි ගති නියත කරගන්න. ගති නියත වෙනවා කියලා කියන්නේ පිඟුතුනි සෝතාපන්න ඵලයේ පිහිටනවා නියත වූ සම්බෝධි පරායනිය වෙනවා. නිවන් දැකලා මිසක් නවත්තන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒකට උත්සාහ කරන්න. ඒකට උත්සාහ කරන ගමනේදී පිඟුතුනි ඔබට දේවල් කරගන්න පුළුවන්. ආයි විශේෂයෙන් දිව්‍ය ලෝකවල යන්න ඕනේ කීකී ඉන්න දෙයක් නැහැ. ඒකට උත්සාහ කරන්න. සෝතාපන්න වෙන ධර්මයේ කියන්නේ පිඟුතුනි මේ රොකට් සයන්ස් නෙමෙයි. රොකට් හදන විද්‍යාවට නෙමෙයි සෝතාපන්න වෙන ධර්මීය කියලා කියන්නේ. විශාකාව සෝතාපන්න වෙනකොට දැන් වයස ළමයින්ගෙන් ගත්තොත් කී වසර හිටපු එක්කනේ? දෙක වසර හිටපු එක්කනේ. එහෙනම් දෙක වසර ළමයෙකුට සෝතාපන්න වෙන්න පුළුවන් නම් පිංගුතුනි ඒක කොහොමද ඔය මහා ලොකු සයන්ස් එකක් වෙන්නේ? මහා ලොකු විද්‍යාවක් වෙන්නේ කොහොමද ඒක? මේ බොහොම සරල දෙයක්. නමුත් පින්වදිනි ඔබ බණ අහනවා අහනවා අහනවා අහනවා හැබැයි බණ අහන විදිහ දන්නේ නැහැ. බණ ටිකක් ඇහෙන්න ඇරිලා වැඩක් නැහැ. දැන් මට පේනවා මෙතන කරන්න දෙයක් නැහැ පින්වදිනි. ඉතින් පුළුවන් විදිහට කරගන්න. දැන් මට පේනවා සමහරු නැගිටලා එළියට යනවා. සමහරු එළියේ ඉඳලා ඇතුළට එනවා. අර කොහේ හරි පොඩි එක්කෙනෙක් කෑ ගහනකොට බාගෙට බාගයක් බලනවා. කවුද කෑ ගහන්නේ? ඇයි මේ කෑ ගහන්නේ? මොකටද මේ කෑ ගහන්නේ? බුදුවරු 10ක් ඇවිල්ලා බණ කිව්වත් ඔබට නිවන් දකින්න බැරි වෙනද? බණ අහන විදිය දන්නේ නැහෙනි. ඔබත් එක අවනාපයෙන් නෙමෙයි මම මේ කියන්නේ. මේක තමයි විදිය. මේ විදියට බණහල තමයි පිංගුදිනේ අද ඔබට කිසිම මාර්ගඵලයක්වත් මොකුත් එක බින්දු මාත්‍රයක්වත් උදා කරගන්න බැරි වුණේ. ඒ නැතුව මේ මහා යතිවරයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මුන්වහන්සේලා ධර්මයේ දන්නව පරතරකට. නමුත් උන්වහන්සේලා දේශනා කරන ධර්මයේ වටහා ගන්න විදිහ දන්නේ නැහැ ඔබ. ඉතින් මේක කොහොම හරි කරගන්න ඕනේ පින්වතුනි. ඒකයි මම මේ ඔබට ඇනෑන කියන්නේ. මම ඔබට කියලා දෙන්නම් බණක් අහන්න ඕනේ විදිහ. සාමාන්‍ය ක්‍රමවේදයේ තමයි මොකද්ද 7 දවසේ බණට ඉන්නේ. 7 දවසේ බණ අහනවා නේද ගොඩක් අය. ඈ 7 දවසේ බණට යනකොට කඩෙන් 3 කිලෝයකුත් අරගෙන ගිහිල්ලා පාර අයිනට වෙලා ඉන්නවා හාමුදුරුවෝ යනකම්. එලා බලවල යන්නේ නේ යන්නේ නේ යන්නේ නේ. මොකටද බත් ටිකක් කාලේ ඉක්මනට දුවන්නේ හිට උදේ වැට යන්න තියෙනවා. තිරිසක් ඉස්සරහා ඉඳගෙන බණ අහනවා. වික්ෂුන් වහන්සේ බණ කියනකොට පින්වතුනි ගෙදරින් ඉන්න මිනිස්සු ඔර්ලෝසුව බල බල ආයි බලන ඔර්ලෝසුව දිහා දැන් වෙලාව කීයද? මොකද ඇමතිතුමාගේ ඩ්‍රයිවර් ඇවිල්ලානේ. කෙල්ලව රස්සාවකට දාලා දුන්නේ ඇමතිතුමාගේ ඩ්‍රයිවර්නේ. අනේ කෑවද දන්නේත් නැහැ. හාමුදුරුවෝ බණ ඉවර කරන්නෙත් නැහැ. ඩ්‍රයිවර් කෑවද දන්නේ නැහැ. නොකා යයිද දන්නේත් නැහැ. බලනවා ආයි ඉන්නවා ඉන්නවා. ආයිටි ආයි ඉන්නවා ඉන්නවා. ඊයර මර පෙරේතයට හුලන්නේ. දැන් 7 දවසේ බණ තියන්නේ මොකටද පින්වතුනි? 7 දවසේ බණ තියන්නේ මොකටද? මිනිසුන්ට කන්න දෙන්නද? මේ බලන්න මේවා වැහිලා ගිහිලා තියෙන ඇනි අර අහිංසක පෙරේතයෝ අපරාධ මේ මේවා දැම්ම හදාගත්තොත් හොඳයි. ඔබ සෝතාපන්න නොවී මනුත් එහෙම ඔබටත් දෙන්නේ පැවිටික. මේවා දැම්ම හදාගන්න එක හොඳයි. නිකමන හිතර බලන්න මොකද වෙන්නේ කියලා. ඒ ධර්ම දේශනාව කරන්න පින්වතුනි ඒ තමන්ගේ මළගිය ඥාතිවරු සියල්ල මෙතනට ගෙන්නගෙන. ඒ ධර්ම දේශනාවේ යම් කිසි කුසලයක් ජනිත කරගත්තා නම් පිනක් ජනිත කරගත්තා නම් ඒ අය හිත පහදවාගෙන යම් කුසලයක් ඒ අය ජනිත කරගත්තා නම් පිනක් ජනිත කරගත්තා නම් ඔබ විසින් දැස් කරගත්ත ඒ පුණ්‍ය සම්භාරයේ ඒ අයට අනුමෝදන් කරවල ඒ අයට ඒක සුගත මුදිත කරවන වැඩපිළිවෙලක් කරා. ඉතින් ඔබ බණ අහන්නේ නැතුව කොහොමද ඒක කරන්නේ? ඔබ බණ අහන්නේ නැතුව කාටද ඔබ පින් දෙන්නේ? ඊට පස්සේ බොරුවට අර ජෝක් වරගෙන හලනවා හොගාල වතුරේකට. කොහෙන්ද පින්වතුනි ඔය පින් එන්නේ දැන්? බණ ඇහුවේ වෙන එකක් කරගෙන හිටි. නිකන් ඔක්කොම පින්වතුනි කරන්නම් වාලේ කරන්න එපා. අපරාධ පින්වතුනි අර ඥාති ප්‍රේතයාට පිනක් ගන්න විදිහක් නැහැ. මොන අසාධාරණයක්ද බලන්න ඉන්නේ ඒ මිනිස්යාගේ ගෙදර. ඉන්නේ ඒ මිනිස්යාගේ වත්තේ. තාම කන්නේ ඒ මිනිස්සයා වවපු කුමුරේ හාල් ටික. තාම කන්නේ ඒ මිනිස්සයාගේ බණ්ඩක කොටුවේ බණ්ඩක් ටික. මිරිස් කොටුවේ මිරිස් ටික. ඒ ටික බුදු බුදු. ඇයි මේකෙන් මේ මිනිස්සයාට පින් ටිකක් දෙන්නේ නැත්තේ හරියට? අර වැරදි මත වලට ගිහිල්ලා ඔය ඔක්කොම වෙන්නේ. එහෙනම් පින්වතුනි එදාටත් ඔය 7 දවසේ දාන්නේ බණ්ඩ දවසටත් මලගේ දවසේදී කියන්න බණහනෙවුන් 7ට වරෙල්ලා කන්නෝනෙවුන් 9ට වරෙල්ලා කියලා. එතකොට අර කන්නෝනෙවුන් ඇවිල්ලා කරදර කරන්නේ නැහනේ. අර බණහන්න 10 දෙනෙක් ඉඳගත්තා නම් අන්නේ 10 දෙනා පින්වතුනි නියමට බණ ටික අහලා හොඳට ධර්මය අවබෝධ කරගෙන හිත පහදවාගෙන අර පුණ්‍ය හිතක් ජනිත කරගන්න. ඒ පුණ්‍ය හිත ජනිත කරගෙන අර ඥාති ප්‍රේතයාට ඒ පින් අනුමෝදන් කරා. ගාත හිව්ව කියලා අනුමෝදන් වෙන්නේ නැහැ. යතාවාරී වහා පුරා පරිපූර්ණේති සාගරං ඒව මේවෝ හිතෝ දින්නම් පීතානං උපකප්පති ආදී වශයෙන් ඔය ගාත පාඨයන් කිව්වට පින් අනුමෝදන් කරන ඔබ තසෝ පිනක් තියෙන්නේ නැහැ. ඒ කිනාට අනුමෝදන් වෙන්න පුළුවන් අර හාමුදුරන් වහන්සේගේ පින විතරක් මොකද උන්වහන්සේ බණ ටික කියවන්නේ. ඒක නිසා ඉතින් ඔය தත්ත්වය උදා කරන්න එපා. හැමදේම හරියට කරන්න කරන දේවල්. එතකොට හරි. දැන් මේ බණ ටික අහන වෙලාවෙත් මේ ඉද්ද ගැහුවා වගේ ඉන්නවනේ. දැන් මට මේනවා මේ නිතර බණ අහන පිරිසක් මෙතනට ඇවිදලා තියෙනවා. ඒ අය ආයි මේ අරේ බෝම්බ ගැහුවක් බලන්නේ. මොකද බණ අහන විදිය දන්නවෝ. මම ඔබට බණ අහන විදිය කියලා දෙන්න. ඔබ මට කියන්න පින්වතුනි ඔබ මේ අවුරුදු දෙකක විතර පුංචි දරුවෙක් ගෙනල්ලා මෙතනින් තියලා තියෙනවා බණ අහන්න කියලා. දැන් ඒ ළමයාට කන් තියෙනවා නම් බණ ඇහෙනවද නැද්ද? බණ ඇහෙනවද නැද්ද? ඇහෙනවා. ඔබ හිතනවද මාර්ගඵල ලැබෙයි කියලා? නෑ. එහෙනම් කන දිවිච්ච ඵලයට මාර්ගඵල ලැබෙනවා නම් පින්වතුනි පන්සලේ ඉන්න බල්ලෝ ටිකත් සෝවන් වෙන්නේ බෑ. ඇයි උන්ටත් තියෙනවනේ කන. ඒකයි මම කියන්නේ. ඔහේ මෙතන වෙලා ඉඳන් හිටියේ ඵලියට දහම අවබෝධ වෙන්නේ නෑ. ඔහේ ඉඳන් හිටියේ ඵලියට ධර්මය අවබෝධ වෙන්නේ නෑ. ධර්මයේ අවබෝධ කරන විදිය ගැන මම ඔබට කියලා දෙන්න. මොකද මේ ඔක්කොම කියලා ඕනේ පිංගුදෙනි එතනින් යාට ධර්මයේ කතා කරන්න. ඒක ගැන ඉතින් හිතන්න යන්න එපා පිංගුදෙනි. සමහර පිරිස ඉන්නවා තමන්ගේ ෆෝන් එක ඕෆ් කරන්න දන්නේ නැති. ඉතින් ඒක නිසා ඒක ඉතින් හිතන්න යන්න එපා ඔබ ධර්මය අහන්න. එහෙමයි ඉන්නවා. ඉතින් වයසක ආච්චි අම්මා කෙනෙකුට ෆෝන් එකක් දීලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් අම්මා දන්නේ නැහැ ෆෝන් එක ඕෆ් කරන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට ඒකත් එක්ක ඔබ ගැටෙන්න යන්න එපා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඔබ ධර්මය අහන්න. එච්චරයි තියෙන්නේ. ගැටීම් තියෙනවා කරන්න දෙයක් නැහැ. මේ මුලාව දුරු කරගන්න කම පිළිවෙතනි ඔය ගැටීම තියෙනවා. ඒක ඔබ දුරු කරගන්න. හරි. එහෙමනම් මම ඔබට කියන්නම් පිළිවෙතනි මේ ධර්මය අහන්න ඕනේ විදිහ මොකද්ද කියලා. යමෙකුට සෝතාපන්න වෙන්න නම් ධර්මය අහන්නම ඕනේ පිළිවෙතනි. ධර්මය අහන්න නැතුව සෝතාපන්න වෙන්න බෑ. දස්සනේන පහතබ්බ කියන කොටසක් තියෙනවා. සෝතාපන්න මගනුවලින් දහම් දර්ශනයෙන් පහ කරගන්න ඕනේ කොටසක් තියෙනවා. ඒ ආශ්‍රව ටික පහ වෙන්නේ තෙඟුදෙනි බණ ටික අහගෙන යද්දී. එහෙනම් දැන් බණ අහන්න, එහෙනම් දහම් දර්ශනයෙන් යම් ආශ්‍රවයක් පහ කරන්න තියෙනවා නම් අන්නේ ආශ්‍රවයේ පහ කරන්න ඕනේ විදිහ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. එතකොට අද පටන් ඔබ ධර්මයේ අහන්න ගනින්දී ඕනෑම කෙනෙක්ගේ ඕනෑම උත්තමයකින් ධර්මයේ ශ්‍රවණය කරද්දී මෙන්න මේ ක්‍රමයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න පිංගුතලි නිවන් දකින්න බණක් නම් කිව්වේ ඔබට සෝතාපන්න වෙන්න පුළුවන්. කාලීන බණක් නම් කිව්වේ ඉතින් ඒක කරන්න හම් වෙන්නේ නැහැ. හැබැයි නිවන් දකින්න බණක් නම් කිව්වේ ඔබට සෝතාපන්න වෙන්න පුළුවන් කොයි අවස්ථාවේ හරි. මේ කියන විදියටම කරන්න. පළවෙනිම දේ තමයි පිංගුතලි සිහි බුද්ධිය ඇතුව මෙතන ඉන්න. සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්න කියලා කිව්වේ පිංගුදිනේ එහෙම මේ සන්දය හෙද්දි ඔළුව කරකෝ කරකෝ බලන්නේ නැතුව අර පැත්තේ බෝම්බ ගැහුවා කමන්නේ මම සද්ධර්මයේ ශ්‍රවණය කළා මම නිවන් දකින්නවා කියන ස්ථිර අදිස්ථානයෙන් යුක්තව සිහියෙන් ඉන්න. ඒක තමයි අංක එක. අංක දෙක තමයි පිංගුදිනේ මේ කතා කරන ධර්මයේ හොඳට හිතට අරගෙන ඒව තර්ක කරන්න හොඳට තමන් එක්ක. මේ ධර්මයේ අතක්කා වචනයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. අතක්කා වචරයි කියලා කියන්නේ පිඟුදිනේ තර්ක කරන්න එපා කියන එක නෙමෙයි. අතක්කා වචරයි කියලා කියන්නේ පිඟුදිනේ තර්ක කරලා වෙනස් කරන්න බෑ කියන එක. එහෙනම් ඔබ මේ ධර්මයේ අල්ලගෙන මේ ධර්මයේ තර්ක කරන්න පිඟුදිනේ තමන් එක්ක. හැබැයි ධර්මයේ අනුන් එක තර්ක කරන්න එපා. ධර්මයේ තර්ක කරන්න තමන් සමග. මේ කියන එක එකිනෙකට එකිනෙකට ගැළපෙනවද කියලා තමන් එක්ක තර්ක කරන්න. ඒ තමන් එක තර්ක කරගන්න ගමන් අනිත් කරුණ කරන්න ඕනේ දේ තමයි පිංගුතුනි තමන්ගේ ජීවිතේට දාගන්න ඕක. තමන්ගේ ජීවිත අත්දැකීමට දාගන්න. අර තර්ක කර කර තර්ක කර කර ගත්ත ධර්මයේ ජීවිත අත්දැකීමට දාගන්නකොට තමයි පිංගුතුනි ප්‍රත්‍යක්ෂ වීම කියන එක සිද්ධ වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියන්නේ ප්‍රත්‍ය කිව්වේ අවිද්‍යා ප්‍රත්‍ය. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍ය ෂය වෙනවා. යම් නොදැනීමක් තිබුණා නම් පිංගුතුනි ඒ කරුණ සම්බන්ධව අර ජීවිත අත්දැකීමට දාපු ගමන් අන්න ඒක ෂය වෙලා යනවා. අන්න ප්‍රත්‍යක්ෂ වුණා දෙයක්. එහෙනම් ධර්මයේ අහනවා තර්ක කර කර ජීවිතයට දානවා ජීවිත අත්දැකීම් වලට දානවා. ඒ දාන්න දාන්න පිංගුතුනි ප්‍රත්‍යක්ෂ වෙනවා Tamanට ධර්මයේ. අන්න එතකොට කාලාම සූත්‍රය අරන් ඉන්න පුළුවන් එතනට. මම ඔබට එක දෙයක් කියන්න. පිංගුතුනි දුකට හේතුව මොකද්ද? දුකට හේතුව මොකද්ද? තණ්හාව. බොහොම හොඳයි. දැන් ඔබ ඕක දන්නේ කවුරු කියපෙහින්දද? බුදුහාමුදුරුවෝ කියපෙහින්ද? ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ. ඔබ දන්නවා දුකට හේතුව මොකද්ද කියලා. ඇහුවොත් කවුරු කියපු නිසාද දන්නේ? බුදුහාමුදුරුවෝ කියපු නිසා. නැත්තම් ත්‍රිපිටකේ එන නිසා. එහෙනම් කාලාම සූත්‍රයේ ධර්ම වැරදී නේද ඔය ක්‍රමවේදේ? එහෙම වෙන්න බෑ. යම් මොහොතක පින්වදරි මම ඇහුවනම් දුකට හේතුව මොකද්ද කියලා ඔබ කියනවා තණ්හාව කියලා. එහෙනම් මං ඇහුවොත් එහෙම දැන් ඔබ ඔය තණ්හාව කියලා ඔය දුකට හේතුව තණ්හාව කියලා දන්නේ බුදුහාමුදුරුවෝ පින්දද කියලා ඔබ කිව්වොත් ඔව් කියලා එහෙනම් ඔබ හරි මාර්ගයේ ගිහිල්ලා නැහැ. එහෙනම් යමක් ප්‍රත්‍යක්ෂ වුණා නම් පින්වදරි එතන මේ බුදුහාමුදුරුවෝ පින්ද නෙමෙයි දන්නේ දැන්. අපිට ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා දන්නේ. මම ඔබ උදාහරණකින් පැහැදිලි කරන්නම් ඔබට. විශ්වාසයයි ප්‍රත්‍යක්ෂයයි අතර තියෙන ගනුදෙනුව. ඔබගේ යාළුවෙක් ඔබට ඇවිල්ලා කියන ඔබගේ අල්ලපු ගෙදර මිනිස්සයා පිප්පකොට්කාරයෙක් කියලා. ඕක අහපු ගමන් බින්දෙනි ඔබට විශ්වාසයක් ජනිත වුණා අර යාළුව ගැන. දැන් විශ්වාසකින් අදහගෙන ඉන්නවා. නමුත් බින්දෙනි ඔබට ප්‍රත්‍යක්ෂද? ඔබට හොඳටම ෂුවර්ද මේ මෙයා පිප්පකොට්කාරයෙක් කියලා ඔය යාළුව කියපු පමණින්? නෑ. ඔබට තියෙනව නේද තව අවිද්‍යා කොටසක්? ඒ කරුණ සම්බන්ධව තව නොදැනීමක් තියෙනව නේද? මේක ඇත්තද දන්නේ මූ කිව්වට ඉතින් කොහමද ඔක විශ්වාස කරන්නේ? ආදී වශයෙන් හිතෙනව නේද? තව යාළුවෙක් ඇවිල්ලා කියන උඹලගේ අල්ලපු ගෙදර එක පිප්පකොට් ගහනවා. දැන් ප්‍රත්‍යක්ෂ වුණාද? වුණාද? ඒත් නෑ. දැන් ඔය මාත් එක්ක සීරු දෙනා කතා කරන්නේ ඔබයි මායි මෙතන ඉන්නේ වෙන කවුරුත් නැහැ. ඔබ සහ මම. ඔබගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂය ඇවිදින්න කියනවා මේ කතාව. දැන් ප්‍රත්‍යක්ෂ වුණාද? ඒත් නැහැ. ඔබගේ දරුවා ඇවිල්ලා කියනවා මේ කතාව ප්‍රත්‍යක්ෂ වුණාද? ඒත් නැහැ. ඔය හැම වෙලාවකම වෙන්නේ බිඳුනේ විශ්වාසයේ වැඩි වෙන එක විතරයි. විශ්වාසය නම් වැඩි වෙවි වැඩි වෙවි යනවා. හැබැයි ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ. ඔන්න ඔබ දවසක් වැඩ ඇවිල්ලා ගෙදරේදී බස් එකේදී මේක පිප්පොකට් ගහනවා දකින්න. අන්න ඔබට ජීවිත අත්දැකීමක් තියෙනවා. දැන් ඔබ මොකද කරන්නේ? යාළුවෝ කීප එක මේකට දානවා. දාපු ගමන් මොකද වෙන්නේ? ගානට ගැළපිලා යනවා. දැන් අර මෙච්චර වෙලා ඔබ තුල තිබ්බනම් අවිද්‍යාවක් මෙයා එහෙම නැහැ කියලා ඒ අවිද්‍යාව දුරු වෙලා ගියා. දැන් ඔබට ප්‍රත්‍යක්ෂයි මේක. දැන් එහෙනම් මට කියන්න ඔබගේ අසල් වැසියා අල්ලපු ගෙදර මහත්තයා පිප්පකට් කාරේ කියලා දන්නේ පළවෙනි යාළුව කියපෙ හින්දාද? දෙවෙනි යාළුව කියපෙ හින්දාද? බිරිඳ හෝ ස්වාමි පුරුෂයා කියපෙ හින්දාද? දරුව කියපෙ හින්දාද? නෑ. ඔබට ප්‍රත්‍යක්ෂ වුණා. එහෙනම් පිංගුදෙනි බණ අහන්න ඕනේ ඔන්න ඔය විදිහට. ප්‍රත්‍යක්ෂ වෙනකම් බණ අහන්න. ඒ දහම් කරුණ අරගෙන ඒ දහම් කරුණ දාගෙන තර්ක කර කර තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දාගන්න. ඒ ජීවිත අත්දැකීම් වලට දාන්න පින්වතුනි අර විශ්වාසයෙන් ගන්න ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්න. ඔන්න ඔහොමයි සෝතාපන්න ඵලයේ ලබන්නේ. ඕකට තව එකක් ඇඩ් කරගන්න. ඒකට කියනවා පින්වතුනි යෝනිසෝ මනසිකාර්යය කියලා. යෝනිසෝ මනසිකාර්යය කියලා කියන්නේ පින්වතුනි එළඹ සිටි සිහිය කියලා අපි කියනවා. නමුත් ඕක තව ටිකක් ඔයිට වඩා ඈතට යන. එළඹ සිටි සිහිය කියනවට වඩා තව ටිකක් ඈතට ගිහිල්ලා බලන්න. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ පින්වදිනේ යෝනිහ මනසිකාර කරනවා කියන යෝනි හිස. යෝනිය කියලා කියන්නේ පින්වදිනේ උප්පත්තිය හදලා දෙන තැන. එහෙනම් උප්පත්තිය හදලා දෙන තැන ඉහක් තියෙනවා. උප්පත්තියේ ඉහ මොකද්ද? උපත හදලා දෙන තැන උඩ තියෙන්නේ. කවුද උපත හදලා දෙන්නේ පින්වදිනේ? අම්මා තාත්තාද? නෑ නෑ, ඔබට උප හදලා දෙන්නේ අම්මා තාත්තා නෙමෙයි. ඔබට උපත හදලා දෙන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙක. එන යෝනි ඉස කියලා කියව පිංගුදිනේ ඔන්න ඔය අවිද්‍යා තෘෂ්ණා දෙක. එන යෝනි ඉස කඩල යනකන් මන ඉසිකාර කරන්න ඕනේ. යෝනි ඉහ කැඩෙනකන් අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහාණය වෙනකන් කැඩිල යනකන් පිංගුදිනේ මේ අහගත් ධර්මයේ විමර්ශනය කර කර විමර්ශනය කර කර යන්න ඕනේ. එහෙනම් දැන් ඔබ මට කියන්න ඇහින්නම් වාලේ බණ ටිකක් අහගෙන හිටියට ඔබ සෝතාපන්න වෙයිද? නෑ. ඒකයි මම කියන්නේ බණක් අහන්න ආව නම් පින්වතුනි ඒ විදියට අහන්න නැත්නම් ඔබ අන්තිමට මේ යතිවරයන් වහන්සේලාට දොස් නගනවා. අනේ අපි කොච්චර බණ ඇහුවත් අපිට ඉතින් මේවා තේරුන්නේ නැහැ නේ. තේරෙන්නේ කොහේද? එහෙම තේරෙනවා නම් පන්සලේ ඉන්න බල්ලෝ ටික ඔක්කොම සෝතාපන්න වෙයි. මුන් ඔක්කොටම කන් තියෙනවානේ. ඒ බණ කියනකොට ඇවිල්ලා ඉස්සරහ ඉඳගෙනත් ඉන්නේ සමහර බල්ලෝ. ඒකයි. එහෙමනම් පින්වතුනි දැන් ඔය කියපු විදියට මෙන්න මෙතනින් එහාට මේ කතා කරන ටික ඔබ අහගත්තොත් ඔබට පුළුවන් යම් කිසි දෙයක් අද දවසේ උදා කරගන්න. අඩුම ධර්මයේ සෝතාපන්න ඵලයේ කොහොමදත් බෞද්ධත්වයේ හරි උදා කරගත්තේ. මේ භවයේ උදරනවා කියලාවත් හිතාගත්තේ. භවයේ නැති කරලා දානවා කියලාවත් අඩුම ධර්මයේ හිතාගත්තේ. එතනට එන්න. එහෙනම් දැන් මම එකින් එක කතා කරනවා ඔබට. ඒ එකින් එක කතා කරද්දී ඒ එකින් එක ඔබගේ ජීවිතවලට දාන්න. ජීවිත අත්දැකීම් වලට දදා දදා දදා පිඟුතුනි ඒවා එකින් එක ප්‍රත්‍යක්ෂ කරගන්න. එතන ඊට පස්සේ මම අහන ප්‍රශ්නවලදී ඔබට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මම මේ දැන් මේ කරුණ දන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දම නෙමෙයි. මට තේරෙච්ච හින්දා. අන්න එතනට ආවොත් තමයි පිඟුතුනි ඔබට මේ ධර්මයේ තේරුණා වේ. නැත්තම් වැඩක් නැහැ. අපි යන් චුට්ටක් හිතට ගැඹුරු ධර්ම කාරණාවකට අද මෙතන ඉඳලා මට කියන්න පිංගතුනි, ඔබට හිතෙන්නේ ඇයි මේ සැරි සැරීම හොඳයි කියලා? ඔබට එහෙම හිතිලා තියෙනව නේද? මේ ඊළඟ මොහොතේ ජීවත් වෙන එක හරි සැපයක් කියලා හිතිලා තියෙනව නේද? මේ ඊළඟ මොහොත හොඳයි කියලා හිතිලා තියෙනව නේද? මං කවර සත්‍යයෙන් සත්‍ය කලබල කතා කරනවා. මේ ඊළඟ මොහොත හොඳයි නේද? මේකෙන් පස්සේ උදා වෙන එක, ඒකෙන් පස්සේ උදා වෙන එක, ඒකෙන් පස්සේ උදා වෙන එක. පිටුදේන හැම මොහොතකම අපිට තියෙනව නේද පිටුදේන සුභ සංඥාවක්. සුභ කියලා කියන්නේ පිටුදේන බිහිවීම සුවයක් කියන එක. බිහිවීම සුවයක් කියලා ගත්ත සංඥාවක නේද, නැත්නම් දෘෂ්ටියක නේද පිටුදේන අපි හැමතිස්සෙම ඉන්නේ. මේ ඊළඟ මොහොතේ බිහිවීම හරි සැපයි කියන සාරයි කියන ඔන්න ඔය තැන නේද අපි ඉන්නේ. ඔය දෘෂ්ටිය අපිට හටගෙන තියෙන්නේ මොකක් හින්දාද? ඔය දෘෂ්ටිය අපිට හටගෙන තියෙන්නේ මොකක් හින්දාද? මේක දෙන ඊළඟ මොහොතේ බිහි වෙන එක හරි සාරයි කියලා හිතාගෙන ඉන්නේ. එහෙනම් මේ ලෝකයේ තියෙන ද්‍රව්‍ය වස්තු සත්ව පුද්ගලියෝ නිසා මම ඊළඟ භවයේ උපදින්න ඕනේ කියලා අපිට හිතෙන්නේ. ඔය අම්මලා කියන්නේ අනේ පුතේ උපදින වාරයක් වාරයක් ගානේ ඔබ මගේ බඩේම ඉපදියන් කියලා. එහෙනම් අර පුතා කියන කෙනත් එක්ක භවයේ සැරිසරන්න බොහොම කැමැත්තකින් නේද මේ අම්මා ඉන්නේ? දුස්තිගත වෙලා නේද ඉන්නේ? එහෙනම් මේ භවයේ සුභයි කියලා, මේ භවයෙන් භවයට සැරිසැරීම හරි සුදුසු දෙයක් කියලා දුස්තිගත වෙලා ඉන්නේ පිංගුදිනේ මොකක් නිසාද? මොකන්ද පිංගුදිනේ ඕකට හේතුව? ඕකට හේතුවක් තව දෘෂ්ටියක්. මොකන්ද ඒ දෘෂ්ටිය? මොකන්ද ඒකට හේතුව පිංගද? හා අපි ගමු මෙහෙම එකක්. අර අම්මා කියනවා, දැන් මේ එකින් එක තේරුම් ගන්න. අර අම්මා කියනවා අනේ පුතේ උඹ මගේ ජාතියක් ජාතියක් නෑරේ, උඹ මගේ දරුවම් වෙලා උපදින්නේ කියලා. ඒ අම්මට ඉන්නවා පිංගදනි තව දරුවේ. ඌ කසිප්පු බීගෙන ඇවිදින්න. අර අම්මටත් තඩි බානවා, තාත්තටත් තඩි බානවා. අර අම්මා අර දරුවා ගැන මොකක් කියයිද? හනේ පුතේ උඹ උපදින නුවරකවත් මං උපදින නොලැබේවා කියලා කියන්නේ නැද්ද? එහෙනම් ඇයි අර පළවෙනි කෙනාට කිව්වේ උපදින වාරයක් වාරයක් ගානේ මගේ කුසෙම ඉපදියම්? ඇයි අනිත් කෙනාට අර විදිහට කිව්වේ? පින්වතුනි, ඔතන එක දෙයක් තියෙනවා පින්වතුනි. යම් තැනක මේ භවයේ සැරිසැරීමක් කැමැත්තෙන් ඉන්නවා කියලා කියන්නේ පින්වතුනි ලෝකයේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා. ලෝකයේ සාරයි කියලා ගත්ත ගමන්, අර පුතා සාරයි කියලා ගත්ත ගමන් ඒ පුතත් එක්ක සැරිසරන්න කැමැත්තක් හදාගත්ත නේද? හැබැයි අනිත් එක අසාරයි නේද? ඒක නිසා අනේ ඌ උපදින නුවරකවත් උපදින ලැබෙන්නේ නැහැ. දැක්කද? අර යමක් සාරයි කියලා දෘෂ්ටියට වැහෙනවා නම් පිංගුතරි අන්නේ සාරත්වේ නිසා මොකද වෙන්නේ? භවයට කැමැත්තෙන් ඉන්නවා. එහෙනම් මට කියන්න පිංගුතරි යමක් ඔබ සාරයි කියලා දෘෂ්ටියට වැටෙන්නේ මොන දෘෂ්ටිය නිසා? මේ ඔක්කොම දෘෂ්ටි සෝතාපන්න ඵලයේදී ඔය දෘෂ්ටි ඔක්කොම කඩලා යන්න ඕනේ. මේවට කියනවා දිට්ටි විපල්ලාස කියලා. සෝතාපන්න ඵලයේදී ඔය ඔක්කොම දිට්ටි විපල්ලාස කඩලා යන්න ඕනේ. කියන්න මට ලෝකයේ සාරය කියන මුලා දෘෂ්ටියට වැහිලා ඉන්නේ මොන දෘෂ්ටිය නිසාද? මොන දෘෂ්ටිය නිසාද පින්වදද? ඔබට සාර මොනවද? අට ගොන්නක් බීගෙන ආපු ස්වාමි පුරුෂයා තමන්ගේ බිරිඳට ගහලා ගහලා ගහලා ගහලා පොළොවිරුණු ගහලා ලේ පෙර පෙර මේ බිරිඳෑ දුවද්දි යාළුවෙක් අහනවා උඹේ මිනිහා සාරද කියලා. සාරයි කියයිද? කියයිද? නැහැ. හැබැයි එක ස්වාමි පුරුෂයෙක් ගෙදර ඇවිදilla උයලා කරලා ඔක්කොම කරලා රෙදි ටිකක් මැදලා දීලා බිරිඳට අතට පයට ඔක්කොම කරලා දෙනකොට ඇහුවොත් එහෙම සාරයිද කියලා. සාරයි නොකියයිද? එනම් පින්වතුනි මේ සාරයි කියන දෘෂ්ටියට වැටෙන්නේ පින්වතුනි මේ ලෝකයේ සැපයි කියන දෘෂ්ටියේ ඉඳද්දි. ඔබට සැපේව නෙමෙයිද සාර? හදා කරන්නේ. ඔබට සැප දේවල් නෙමෙයිද සාර? ඔබට දුක ගෙනෙන එක දෙයක්වත් සාරද පින්වතුනි? හොඳට බලන්න. ඔබට දුක ගෙනෙන එක දෙයක්වත් සාර වෙලා තියෙනවද මේ ලෝකේ? නැහැ. එහෙනම් යමක් සැපයි කියන දෘෂ්ටියට වැන්න නම් පින්වතුනි අන්නේ දෘෂ්ටිය තුළ ඒක සාරයි කියලා හිතෙනවා. සාරයි කියන දෘෂ්ටියට වැන්න නම් අන්නේ එකත් එක්ක භවයේ සැරිසරන්න කැමැත්තක් හට ගන්නවා. ඒ දෘෂ්ටිය හට ගන්නවා. දැන් මට කියන්න එහෙනම් ඔබට යමක් සැපයි කියන දෘෂ්ටියට වැටෙන්නේ මොකක් නිසාද? මොකක් නිසාද? යමක් සැපයි කියන දෘෂ්ටියට වැටෙන්නේ මොකක් නිසාද? යමක් සැප වෙන්නේ නැහැ. යමක් සැප වෙන්නේ ඔබට මොන වගේවද සැප? ආන්න හරි. තමන් කැමති විදිහට තියෙන ඒවා. තමන් කැමති විදිහට තියෙන ඒවා මොනවද? සැපයි. තමන් කැමති විදිහට නැත්තම් දුකයි. එහෙනම් පින්වතුනි ඔය ලෝකයේ සැපයි කියන දෘෂ්ටියට වැටිලා තියෙන්නේ මේ ලෝකයේ ඔබගේ කැමැත්තට තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය නිසා නෙමෙයිද? මේ ලෝකයේ ඔබගේ කැමැත්තට තියෙනවා කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා නෙමෙයිද පින්වතුනි ඔය ලෝකයේ සාරය ලෝකයේ සැපයි කියලා වැටහුණේ? හොඳට බලන්න. හොඳට බලන්න. ඔබට යමක් ඔබට අකමැති දෙයක් වෙනවා නම් ඒක සැපයක්ද? උදාහරණ ගම්මුකෝ. ඔබට ඉන්නව දරුවෝ දෙන්නේ. එක දරුවෙක් ඔබ කියන දේම අහනවා. අනිත් කෙනා කියන දේ එක බින්දු මාත්‍රයක් අහන්නේ. එහෙනම් ඔය දරුවෝ දෙන්නගෙන් ඔබට සැප ගේන්නේ කවුද? කවුද සැප ගේන්නේ බින්දුතරි? අර කියන දේ අහන කෙනා. ඒක නිසා හරි සැපෙන් ඉන්නේ. හැබැයි කියන දේ අහන්නේ නැති කෙනා නිසා දුකටපත් වෙනවා හැමතිස්සෙම. බලන්න එහෙනම් මේ ලෝකයේ සැපයි කියන දෘෂ්ටියට වැටෙන්නේ පින්වතුනි තමන් කැමති දෙස පවතිනවා කියන ගත්ත දෘෂ්ටිය නිසා. ඔය දෘෂ්ටිය මහා දරුණු දෘෂ්ටියක් පින්වතුනි. අරිහත්ත්වයේදී තමයි ඔය ගැලවෙලා යන්නේ. එතකල්ම ඔය ඔය ඔය ඔය කියපු දෘෂ්ටියේ අර චිත්ත විපල්ලාස සංඥා විපල්ලාස ආදී වශයෙන් තියෙන ඒවා යන්නේ නැහැ. මහා දරුණු තැනක් ඔය. අහංකාර මමින්කාර මානංශය හඳුලා දෙන්නෙත් ඕක. මමයේ මාගේ කියන හැඟීම හදලා දෙන්නෙත් ඕක. මගේ කැමැත්තට තියනවා කියලා ගත්ත දෘෂ්ටි. උදාහරණ වලින් බලමු ඔබ ඔය දෘෂ්ටියේ නැද්ද කියලා. ඔබගේ අම්මා කියන කතාව අපි ගත්තොත් අම්මා කියලා කියප ගමන් ඔබට වැටහෙන ජීවත් විය යුතු දෙයක් විදියටද මැරිය යුතු දෙයක් විදියටද? ජීවත් විය යුතු දෙයක් විදියට නේද? ඔබ බලන්න පින්වතුනි එකම එක දවසක්වත් ඔබට හිතලා දිනවද ඔබගේ අම්මා මැරෙයි කියලා? එකම එක දවසක්වත් ජීවිතේ ඔබට හිතලා දිනවද ඔබගේ අම්මා මැරෙයි කියලා? හිතලා දිනවද? හැබැයි අනිත් අයගේ අම්මලා මැරෙනව නේද ඕනේ තරම්? එහෙම හිතලා දිනවද නේද? අනිත් අයගේ අම්මලා මැරෙයි වගේම හිතලා දිනවද? හැබැයි ඔබගේ අම්මා මැරෙයි කියලා හිතනවද කවදාවත්? ඇයි පින්වතුනි එහෙම හිතෙන්නේ නැත්තේ? අර අම්මා කියන තැනටම ඔබගේ ඔබට හිතෙනකොට හැමතිස්සෙම වැටෙන්නේ මොකද්ද? ජීවත් වෙන්න ඕනේ කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? අර මුලා දෘෂ්ටිය ඔගේ වැහගත්තාම අපිට වැටෙනව මොකද්ද? එහෙනම් මේ විදියටම වෙයි කියලා. ඒක නිසා අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ සිංහදෙනි අම්මා මැරෙයි කියලා. යාළුවන්ගේ අම්මා මැරිලා මලගේ වලට ගිහිල්ලා කැරම් ගහ ඉඳලත් එනවා. හැබැයි ඒක මොහොතක්වත් හිතෙන්නේ නැහැ අපේ අම්මා මැරෙයි කියලා. තමන්ගේ අම්මා මැරෙයි කියලා. ඔබ ඔය අතේ ඉන්න දරුවා මැරෙයි කියලා එක බින්දු මාත්‍රයක්වත් ඔබට හිතිලා තියනවද කියන්නේ? මෙච්චර දරුවෝ මැරෙනවා පත්තරේ ගත්තට පස්සේ ආවල් දරුවෝ දැන් මේ මැරිලා මෙහෙ දරුවා මැරිලා අර දරුවා මැරිලා කීකී ඒ පත්තරේ තියෙනවා. හැබැයි ඔය කොච්චර දරුවෝ මැරෙනවා කීකී තිබුණත් තියෙනවා තමන්ගේ දරුවා මැරෙයි කියලා එක මොහොතකවත් ඔබට හිතිලා තියෙනවද? නැහැ. ඇයි? ඔබගේ වසඟේ පවත්වනවා ඔබ. ඔබ ගාවර තියෙන දෘෂ්ටිය නිසා පිංගදෙනි ඔබට හිතෙන්නේ ඔබ කැමති විදිහට මේක වෙයි කියලා. මොකද දරුවා සම්බන්ධ ඔබට වැටෙන්නේ මොකද්ද? දරුවා සම්බන්ධ ඔබට වැටෙන්නේ මේ දරුවා ජීවත් වෙන්න ඕනේ කියලා. එතකොට මර දෘෂ්ටියට වැටලිවර වෙලා ඒකම වෙයි කියලා හිතාගෙන ඉන්නවා. එන හැම මොහොතකම පිංගදෙනි ඔබ කැමති දේ වෙයි කියලා හිතාගෙන ඉන්න නිසා ඔබට දැනෙනවා මේ ලෝකය හරි සැපයි කියලා. මේ ලෝකේ හරි සැපයි කියලා වැටහිච්ච ගමන් පුදුමාකාර සාරයක් මේ ලෝකේ තියෙන බව වැටහෙනවා. ඒක වැටහිච්ච ගමන් අනේ මේ ලෝකේ භවයට සුදුසු ඉන්නේ කියලා වැටහිලා එනවා. සුභයි සුභයි සුභයි කියාගෙන අල්ලගෙන යනවා. ඕකේ ඉන්නකම් දෙඟදෙන මේ භව ගමන නවත්තන්න බෑ. මේක තනිකර මුලාවක්. අපි කැමති විදිහට ලෝකේ තියෙනවා කියන එක පිටින් මහ මුලාවක් අපි හදාගත්තා. මේ ප්‍රශ්නේ මේ මුලාවෙන් මිදෙන්න බැරි වුණා පිටින් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකම්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකම් මිනිසු තුල ওই දෘෂ්ටිය තිබුණා. අදටත් ওই දෘෂ්ටිය තියෙන ওই දෘෂ්ටිය මිදෙන්න නැතුව සෝතාපන්න වෙන්න බෑ. මොන් සෝතාපන්න වෙන්න නම් පිටින් මේ ලෝකේ සාරයි හෙවත් කාය සත් කියන දෘෂ්ටියෙන් මිදලා යනවා. අර මමයේ මාගේ කියන හැඟීම හැදෙන්න ඕන ඔතනේ. මේවා හරි සාරයි කියලා හැදිච්ච ගමන් මම මගේ කියලා අල්ලනවද නැද්ද? සාරයි කියලා වැටහෙන්නේ නැත්තම් මම මගේ කියලා අල්ලන්නේ නැහැ. ඒකයි මම මගේ කියලා දෘෂ්ටිය හරි. නමුත් ඒක ඇතුලේ තියෙන දේ තව දැනගන්න ඕනේ. කාය සත්. සත් කාය දෘෂ්ටිය. කාය කියලා කිව්වෙ පිංගුදින මේ ලෝකෙට රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම නැත්නම් මේ මුළු ලෝකෙම. එහෙනම් මේ මුළු ලෝකෙම සත් කියලා අල්ලගත්තේ මේ මුළු ලෝකෙම සැපයි කියලා වැටහිච්ච හින්දා සැපයි කියලා අල්ලගත්තේ මේ මුළු ලෝකෙම තමන් කැමති විදිහට තියනවා කියලා වැටහිච්ච නිසා. දැන් අපි බලමු පිංගුදින ඇත්තටම තමන් කැමති විදිහට මේක තියනවාද කියලා. ඔය දෘෂ්ටිගත වෙලා හිටියට තමන් කැමති විදිහටද ලෝකේ තියෙන්නේ නැත්නම් වෙන විදිහකටද ලෝකේ හැදෙන්නේ කියලා හිතලා බලන්න. ඕකට උත්තරයක් ගන්න නම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නම ඕනි. උන්වහන්සේ ලෝකේ පහළ වෙන්නට කලින් පිංගුතිලි දසතක් මිත්‍යා දෘෂ්ටි කාගම් තිබුණා. ওই දසතක් මිත්‍යා දෘෂ්ටි කාගම් වල කට්ටියක් ඇත කියලා කිව්වා, කට්ටියක් නැත කියලා කිව්වා. පිල් දෙකකට බෙදලි ඉවරලා පිංගුදෙනි ඒ පිල් අතරේත් වාද විවාද ගොඩනගමින් ජීවත් වුණා ඔය බ්‍රාහ්මණ පිරිස, පරිබ්‍රාජක පිරිස. හැබැයි හැම කෙනෙකුටම තිබිච්ච මුලා දෘෂ්ටිය තමයි මේ ලෝකේ අපි වශයෙන් තියෙන, අපේ කැමැත්තට තියෙන, අපේ කැමැත්තට තියනවා කියලා වැටිච්ච ගමන් මේ ලෝකයේ සැපයි කියලා වැටුණා, සැප ලෝකයේ සාරයි කියලා වැටුණා, සාර ලෝකයේ සැරි සැරීම නාතයි කියලා වැටුණා. දෘෂ්ටි වලින් වෙච්ච විනාශය. එහෙනම් මොකද්ද පිංගුතුනි මේකේ ඇත්ත? ඇත්ත தત્ත්වය තමයි පිංගුතුනි හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා කියන්නේ. මේක තමයි ඇත්ත தત્ත්වය. ඔය හේතුඵල ධර්ම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකම්ම මේ ලෝකෙට එන්නේ නැහැ. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සේ තමයි පින්වතුනි ඔය හේතුඵල ධර්ම කියන එක ලෝකෙට එන්නේ. මොකද උන්වහන්සේගේ වාදේ ඔන්න ඕක. හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම ලෝකෙට එනකම් මේ ලෝක සත්‍යය මහ මුලාවක ඉන්නේ. මේ ලෝකේ අපි වශයෙන් පවතිනවා. මේක හරි ස්ථිරයි කියලා. ලෝකේ අපි වශයෙන් පවතිනවා. වසඟේ පවතිනවා නම් සැපයි, සැපයි නම් සාරයි, සාරයි නම් ඉතින් කොච්චර ඉපදුණක් කමන්නේ නේ ආයියයි. සාරයි නම් ඕක තමයි කර කර හිටියේ. තථාගතයන් වහන්සේගේ ලෝක පාලනයම සිද්ධ වුණා. පටිච්ච සමුප්පන්න දහම් නියාමයේ තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කළා. ඒ දහම කැටි කරගත්ත දහම් කණ්ඩයක් මම කියන්නම්. අර මහා සාගරයක් උඩ බහින්නේ නැතුව මොකද සෝතාපන්න වෙන්න පින්වතුනි හේතුඵල ධහම දැන ගන්නම ඕනේ. හැබැයි පටිච්ච සමුප්පන්න ධහම් ක්‍රමවේදී අවිජ්ජා පත්‍යා සංඛාරා කිය කිය එන්න අවශ්‍ය නැහැ. හේතුඵල දහම් න්‍යායයෙන් දැනගන්න. හේතුඵල දහම්. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඔන්න ඔය ටික හොඳටම ඇති පිංගුදේ සෝතාපන්න ඵලය දක්වා මඟ වඩා ගන්න. එතනින් එහාට උනත් මේක කරගන්න හොඳටම ඇති. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුම් පටිච්ච සම්භූතං කියලා කිව්වෙ පිංගුදේ හේතුම් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේවත් උදා වෙමි තියෙනවා. හොඳට තේරුම් ගන්න මේ කියන එක. මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් හේතුන් ගැළපීලා බැඳීමෙන් උදා වෙමි තියෙනවා. හේතු නැතිවීමෙන් නිර්උදා වෙනවා. ආයේ උදා වෙන්නේ නැහැ. හේතු තියනකල් උදා වෙමි තියෙනවා. හේතු නැති වුනහම උදා වෙන එක නතර වෙනවා. ඇත නැත කියන ප්‍රත්‍ය දෙකෙන් මේක පණවන්න බෑ. ඇත යනු එකාන්තයේකි, නැත යනු තවත් අන්තයේකි. ඔය අන්ත දෙකෙන් නිවන් දකින්න බෑ. ඇත කියන්නේ සාස්වත දෘෂ්ටිය, නැත කියන්නේ උච්ඡේද දෘෂ්ටිය. ඔය දෘෂ්ටි දෙකට බැහැන්නොත් පින්වතුනි නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. වෙන විදිය බල. ඔබට පේනවනේ මෙතන තියෙන ලයිට් එක. දැන් මේ තමන්ගේ ජීවිත අත්දැකීම් තුළින් නිවන් දකින්න යන්නේ. මේ ලයිට් එක, මේ ආලෝකයේ පිංගුතුනි උදා වෙමි තියෙන එකක්ද නැත්නම් ඇති වෙලා තියෙන එකක්ද? මේ ආලෝකයේ ඇති වෙලාද තියෙන්නේ, උදා වෙමිද තියෙන්නේ? උදා වෙමි තියෙන්නේ. මේක ඇති වෙලා නම් දැන් තියෙන්නේ පිංගුතුනි මේ ලයිට් එක ඕෆ් කළොත්, ස්විච් එක ඕෆ් කළොත් මේ ලයිට් එක එහෙමම තියෙන්න ඕනද නැද්ද? ඇයිදී ඇති වෙලානේ දැනටම. ඇති වෙලා නම් පින්වතුනි ඒකට අදාළ හේතු නැවැත්තුවා කියලා නැති වෙන විදිහක් නැහැ. එහෙනම් ඒ ලයිට් එක ඔහොම ඔය ආලෝකේ ඔහොමම තියෙන්න ඕනේ. එහෙනම් ඒ ආලෝක කෑල්ල කඩලා දාන්න ඕනේ නැති වෙන්න. නැත්නම් ඇති වුණා නම්, ඉතින් ඇති වුණා නම් පින්වතුනි හේතු නැවැත්තුවා කියලා ඵලෙ නැති වෙන විදිහක් නැහැ නේ. ඇයි ඇති වෙලානේ දැන් තියෙන්නේ මේක? වැටහෙනවද මම කියන කාරණා? මේක හරි හරි අවශ්‍යම තැනක් ඔබ අඳුන ගන්න. මේ ආලෝකය ඇති වෙලා නම් තියෙන්නේ ඒකට හේතු අයින් කළයි කියලා, නැති වෙන්න හේතුවක් නැහැ. ඒක එහෙමම හිටින්න ඕනේ. හැබැයි මේක උදා වෙවි නම් තියෙන්නේ මේකට හේතු අයින් කරපුවම මොකද වෙන්නේ තියෙන්නේ? ආයි නැති වෙනවනේ මේ. උදා වෙවි නම් තියෙන්නේ හේතු නැති වෙච්ච ගමන් මොකද්ද? උදා වෙන එක නතර වෙනවා, නිර්ුදා වෙනවා. අන්න ඒක නිසා තමයි ලයිට් එක ඕෆ් කරපු ගමන් මේකෙන් තවදුරටත් ආලෝකය නිකුත් කරන්නේ නැත්තේ. ඔන්න බලන්න පිටින් හේතුම් පටිච්ච සම්පූතං. ආයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ එක සිදුරක් නැහැ කොහෙවත්. හැම තැනම ඔය දහම් න්‍යාය ධර්මයේ තමයි තියෙන්නේ. ඔබට පේනවා ඇති මේ ෆෑන් එකක් කරකිනව මෙතන. ජීවිත අත්දැකීමෙන් නිවන් දකින්න. දැන් ඔබට ඇහැට පේනවනේ ඔය ෆෑන් එක ඔය විදිහට කරකින්නේ පිංගුතුනි ඊට අදාළ හේතු ඔක්කොම සකස් වීමෙන් නෙමෙයිද? නැත්තම් ඔබ කැමති හින්දාද? ඔය ෆෑන් එක උඩ කරකින්නේ ඔබ කැමති හින්දාද පිංගුතුනි? නෑ. හේතුන් ගැළපීලා බැඳීමෙන් නේද? එක හේතුවක් හරි අයින් වුණොත් ඔය ෆෑන් එක කරගෙයිද? නෑ. ඉතින් ඔබ කොච්චර කැමති වුණත් පිංගුතුනි හේතු ටික ගැලපුණේ නැත්නම් ඵලය හැදෙන්නේ නෑ නේද? ඒක නේද පිංගුතුනි සනාතනික සත්‍ය ලෝකේ තියෙන්නේ. එහෙනම් දැන් මට කියන්න මේ ෆෑන් එක දැන් කරකින්නේ පිංගුතුනි මේ කරකිනවා වගේ තියෙන්නේ. මේක ඇති වෙලාද තියෙන්නේ නැත්නම් උදා වෙවිද තියෙන්නේ? උදා වෙවිද තියෙන්නේ. මේක දැන් උදා වෙවි තියෙනවා පිංගුතුනි. සොල මේක ස්විච් එක ඕෆ් කරපු ගමන් උදා වෙන එක නතර වෙනවා. වතුර මලක් දැකලා දිනවද ඔය ඔක්කෝ? වතුර මලක් දැකලා දිනව නේද ඔය ඔක්කෝ? වතුර මලක් තියෙනවා. වතුර මලක් ඇති වෙලා තියෙනවද? වතුර මලක් උදා වෙවි තියෙනවද පිංගතනි? වතුර මල ඇති වෙලා තිබුණා නම් ටැප් එක වහපු ගමන් දැන් වතුර මල නැත්තම් ටැප් එක ගැහුවාම මොකද වෙන්නේ පිටුදේ වතුර මලනේ? වතුර මල නැහැ නේද තවදුරට? එහෙනම් වතුර මල ඇති වෙලා නම් තිබුණේ කොහෙටද වතුර මල ගියේ? ටැප් එක ඇරලා තියෙන වෙලාවේ වතුර මල ඇති වෙලා නම් තිබුණේ? ටැප් එක වැහුවාට පස්සේ දැන් වතුර මල නැත්තම් කොහෙටද වතුර මල ගියේ? ඇයි ඇති වෙලා තිබ්බනම් බින්වදුනේ දැන් කොහෙ හරි යන්නේ බෑ, දැන් නෑ මේක. එහෙනම් ඇති වෙලාද තිබුණේ? නෑ, උදා වෙවි තියෙන්නේ. ටැප් එක ඇරියාම බින්වදුනේ වතුර නිසා, වතුර සහ ඒකේ වේගය නිසා මොකද වෙන්නේ? උදා වෙවි තියෙනවා මේ වතුර මල. එහෙනම් වතුර මල උදා වෙවි තියෙන්නේ. එහෙනම් වතුර මල හේතුන් නිසා උදා වෙවි තියෙනවනම් හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? උදා වෙන්නේ නැහැ තවදුරට. එච්චරයි. හේතු භංගා නිරුජ්ජති. හොඳට තේරුම් ගන්න. හේතු භංගා නිරුජ්ජති. හේතු භංග වුණා නම් ආයි උදා වෙන්නේ නැහැ. එහෙනම් ඔබගේ ජීවිතයත් උදා වෙවිද තියෙන්නේ නැද්ද? ඔබගේ ජීවිතේ ඇති වෙලාද තියෙන්නේ? ඔය ඇති වෙලාද උදා වෙවිද තියෙන්නේ? උදා වෙවි තියෙන්නේ. ඔබගේ ජීවිතේ උදා වෙවි තියෙනවා පින්වතුනි හේතු තියෙන කල. හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. පෙට්ටියක දාලා වල දාන්න තියෙනවා. දැන් එහෙනම් මට කියන්න, ඔබගේ ජීවිතේ උදා වෙවි තියෙන්නේ ඔබ කැමති හින්දාද නැත්නම් ඒකට හේතු තියෙන හින්දාද? පින්වතුනි ඔබ කැමති නිසා නම් ජීවිතේ උදා වෙන්නේ මල් ශාලා ඔක්කොම වහන්න එපා. ඇයි? මොකಾದ කැමති මැරෙන්න නේද? එහෙනම් දැන් ඔබ කැමති නිසා නෙමෙයි පින්වතුනි උදා වෙවි තියෙන්නේ. ඒකයි කියන්නේ අර කැමැත්තට ඇත කියලා හිතාගෙන ලෝකෙට ඇලුනට ඒක මුලා දෘෂ්ටියක්. ඔය දෘෂ්ටියෙන් ඉන්නකන් තණ්හාව ජනිත වෙන එක නවත්තන්න බෑ. එහෙනම් දුකින් නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. අද ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසාද? උත්තරයක් දෙන්න නැහැ. හේතුන් ගැළපීලා බැඳෙන නිසා නේද? එක හේතුවක් හරි අයින් වුණොත් ඔය දරුවට මොනව වේද? මොනව වේද බින්දුනේ? උදා වෙන එක නතර වෙයි. එච්චරයි. ඔය උදා වෙන එක නතර වෙනවට අපි වචනයක් කියනව මොකක් කියලාද? මරුණා කියලා. රහතන් වහන්සේගේ උදා වීම නතර වීමට කියනව මොකද්ද? නිවනින් පිරී ගියා කියලා. පරිනිර්වාණයටපත් වුණා කියලා. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය. රහතන් වහන්සේ උදා වෙමි තිබිලා හේතු නැතිවීම නිසාමක් වෙනවද? උදා වෙන්නේ නැතුව ගියා. ඔබත් උදා වෙවි තිබුණා හේතු නැති වෙච්ච නිසා උදා වෙන්නේ නැතුව ගියා. හැබැයි ඔබගේ කේනම් ඔය ශරීරය ඇතුලේ විතරයි ඔබ උනේ, තව තැනක ආයි දැන් උදා වෙනවා. හැබැයි රහතන් වහන්සේගේ සහ මුලින්ම උදා වෙන එක නතර වුණා. ඒක මම පස්සේ කතා කරන්නම්, ඒ කොහොමද ඒක වෙන්නේ කියලා. හොඳට මේ කරුණ අවබෝධ කරගන්න. එහෙමනම් දැන් මට කියන්න පින්වතුනි, අද ඔබ ඔය පුටුවේ ඔහොම ඉඳගෙන ඉන්නේ ඔබ කැමති නිසාද? පුටු ඔය විදිහට තියෙන්නේ කඩා වැටෙන්නේ නැතු ඔබ කැමති නිසාද? එහෙමත් නැත්නම් හේතු සැකසෙච්ච නිසාද? එහෙනම් හේතුන් ගැළපීලා බැඳීමෙන් නේද ඔය ඉඳගෙන ඉන්නේ? අද ගෙදර ඉඳලා මෙතනට ආවේ ඔබ කැමති නිසාද නැත්නම් හේතුන් ගැළපීලා බැඳිච්ච නිසාද? දැන් ඔය වචන ටිකක් මාත් එක කතා කරන්නේ ඔබ කැමති නිසාද නැත්නම් ඒකට අදාළ හේතු තියෙන නිසාද? කොච්චර කැමති වුණත් සිංහදෙනි උගුර දන්න මොනවාරි වෙලා නම්, එහෙම උගුරි මොනවාරි වෙලා නම් කතා කරන්න සද්ද පිට වේද නෑ. එහෙනම් සියලු හේතු සකස් වෙන්න ඕනේ. ඒ හේතුන් පටිච්ච වුණොත් සිංහදෙනි උදාවීමක් සිද්ධ වෙනවා. හැබැයි ඔබ කැමති වුණත් නැතත් හේතු ටික තියෙනවා නම් ඵලයේ උදා වෙනවා. ඒක නවත්තන්න බෑ සිංහදෙනි මෙලෝ පුතේකට. හේතු ටික තිබුණා නම් ඵලයේ උදා වෙනවා. ඔය ගින්නක් වගේ දෙයක් හටගන්නේ කොහොමද? ගින්න කියන එක හටගන්න විදිය කියන්නේ මට. ගින්න කියන එක හටගන්නේ කොහොමද? ගිනි ගන්න ද්‍රව්‍යයක් ඕනේ, ඔක්සිජන් ඕනේ, උෂ්ණත්වයක් ඕනේ. එහෙනම් ගිනි ගන්න ද්‍රව්‍යයයි ඔක්සිජනයයි උෂ්ණත්වයයි සමාන වෙනවා නේද ගින්නට? ඉතින් ඔය සමීකරණය කොතනද තියෙන්නේ? තමන්ගේ කැමැත්ත කියලා එකක් තියෙනවා. ඔය තුනේ එකතු වීමෙන් ඵලය හටගන්නේ ඔබ කැමති හින්දාද? නැත්නම් මේ තුනේ එකතු වෙන්නද? මේ තුනේ එකතු වෙච්ච හේතුව. එහෙනම් ඔබ අකමැති වුණත් කැමති වුණත් ඔය තුනේ එකතුවක් පටිච්ච වුණා නම් පින්වදෙනි ගැළපීලා බඳුනා නම් ඒ කාන්තෙන්ම ඵලය හටගන්න. හිතන්න ඔබ හුස්සි ගෑස් එක ඇරලා දාලා තමන්ගේ පුංචි දරුවා දන ගාගෙන යනවා හුස්සියට. ඔක්සිජනුත් හොඳ ආකාරවම තියෙනවා. යකඩයක් පැත්තක රත් වෙනවා කියලා හිතන්න. දැන් ඔබ කැමතිද පින්විතින උතන ගින්න හට ගන්නවට? ගින්න හටගත්තොත් දරුවට මොකද වෙන්නේ? පිච්චිලා නැරෙනව නේද? එහෙනම් මෙලෝ අම්මා කෙනෙක් කැමතිද ඔය වෙලාවෙ ගින්න හට ගන්නවට? නෑ. නමුත් පින්විතින ගෑස් ලීක් වෙනවා, ඔක්සිජන් තියෙනවා, අර යකඩේ යම් ප්‍රමාණයකට රත් වෙවි තියෙනවා. ඔය යකඩේ යම් ප්‍රමාණයකට රත් වෙලා ඒ අදාළ උෂ්ණත්වයේ සැපීච්ච ගමන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ගින්න කියන එක උදා වෙන්න ගන්නව නේද? ඉතින් ඔබේ කැමැත්තද වෙන්නේ? ඒ ඔබේ කැමැත්තද වෙන්නේ? නෑ. හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු නැති වුණාම භංග වෙලා යනවා. ඔන්න ඔච්චරයි. ඕක තමයි පිංගදෙනි සනාතනික සත්‍යය. එහෙනම් දැන් මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවනම්, හේතු නැතිවීමෙන් භංග වෙලා ඒ විනාශ වෙලා යනවනම්, උදා වෙන්නේ නැත්තම් ඔය හේතු වෙනස් වෙන්නේ කොයි වෙලාවටද පිංගදෙනි? කවදා කොතනදී කොහොම ඔය හේතු වෙනස් වෙයිද කියලා ඔබ දන්නවද? දන්නවද? හැබැයි හේතු වෙනස් වුණොත් ඵලෙ උදා වෙන්නේ නැහැ නේද තවදුරට? ඒක දන්නව නේද? එහෙනම් ඔබට දැනෙන්නේ නැද්ද පිටුදී මහා අවිනිශ්චිතතාවයක් ඔය වස්තුවේ? කොයි මොහොතේ මොනව වේද දන්නේ නැහැ කියලා ඔබට වැටහිලා ඉන්නේ නැද්ද? ඔය අවිනිශ්චිතතාවය නිසා ඔබ පෙළෙනවද නැද්ද? හොඳට අගන්න පිටුදී. ඔය අවිනිශ්චිතතාවය නිසා ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔබගේ දරුවා ඉස්කෝලේ ඇරිලා එන්න විනාඩි 10ක් පරක්කුනොත් ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඇයි පෙළෙන්නේ? හේතුන්ගෙන් හටගත්ත දෙයක් හේතු නැති වුණොත් මොකද වෙන්නේ? කොයි මොහොතේ මොනව වෙයිද දන්නේ නැහැ. හැම තිස්සෙම ඇඟට පපුවට රිදෙන කාරණාවක් තියෙනවා, මොනව වෙලාද දන්නේ. පුදුමාකාර අවිනිශ්චිතයි. ඒ එක හේතුවක් නැති වුණොත් ඉවරයි ඔක්කොම. හේතු ලක්ෂයක් නිසා අද ඔබ ඔහොම ඉඳගෙන ඉන්නේ. හුස්ම ඇද. එක නහරයක් පිපුරුණා නම් පිංගුදෙනි ඔහොම දඩස් ගාලා ඇද වැටෙනවා. ආයේ උදා වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් ඔබ මට කියන්න, ඔබ පුදුම වෙන්නේ වෙන්න ඕනේ මිනිහෙක් මැරුණාමද මිනිහේ ජීවිතුන් අතර ඉන්නේ ගැනද? හේතු කෝටියක් ගැළපීලා බැඳීමෙන් හැදිච්ච එක ඵලයක් නම් ඔය ජීවත් වීම කියන එක. ඒ කෝටියෙන් එක හේතුවක් හරි නැති වුණොත් මැරෙනවා නම් ඔබ පුදුම වෙන්න ඕනේ මිනිස්සෙක් ජීවත් වෙන එක ගැනද? මැරිච්ච එක ගැනද? ජීවත් වෙන එක ගැන. ඒ වුණාට ඔබ පුදුම වෙන්නේ මැරුණාම නේද? අනේ යා මැරිලාද? ඔය කවුරු හරි මැරුණා කිව්වම හරි පුදුම වෙලා වගේ බලන් ඉන්නවා. අනේ යා මැරිලා. දකින්න ඕනේ මොකද්ද? දකින්න ඕනේ මොකද්ද? දකින්න ඕනේ මොකද්ද? ජීවත් වෙලා ඉන්න එක තමයි පින්වතුනි පුදුමේ. එහෙනම් දැන් ඔබ යාළුවෙක් දැක්කම අහන්න ඕනේ මොකද්ද? හම්බෝ ඔබ තාම ජීවත් වෙනවද? එහෙම නෙමෙයි දහන්න ඕනේ. ඇයි? හම්බෝ මෙච්චර හේතු ගලප ගලප හිටියද තාම? එකක් නැති උන් නැද්ද තාම? පින්වතින ඔබට තේරෙන්නේ නැතුව මරණයේ අතීතියන් ඉන්න පිරිසක් කියලා. එක හේතුවක් වෙනස් වුණා නම් ඔබ ඉවරයි. එහෙනම් දැන් ඔබට පුළුවන් ද පින්වතින ජීවන මදේ මත් වෙලා ඉන්න, අරුම් මැරෙනවා මම් මැරෙන්නේ නෑ බොල කියාගෙන ඉන්න පුළුවන්ද? බෑ පින්වතින. එක නහරයයි පුපුරන්න ඕනේ, වැඩේ ඉවරයි සදහටම. ඇයි හේතුන්ගෙන් ගැළපීලා තියෙන ඔබ කැමති විදිහට තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් හේතුන්ගෙන් නම් සකස් වෙලා තියෙන්නේ. හේතු නැති වෙච්ච ගමන් පින්වතුනි ඵලයක් එනවද? ආයෙ උදා වෙන්නේ නැහැ. මහා භයානක දෙයක් මේ. කොයි වෙලාවෙ ඵලයට මොනවහරි මේ හේතුවට මොනවහරි වෙයිද දන්නේ නැහැ. එක හේතුවයි වෙනස් වෙන්න ඕනේ, ඵලේ ඉවරයි. දැන් මේ මේසේ කියන එක, මේසේ කියලා එකක් තියෙනව නේද මේසා? මේ මේසේ පින්වතුනි හැදිලාද තියෙන්නේ, උදා වෙලාද තියෙන්නේ? උදා වෙවි. මේ මේසය උදා වෙවි තියෙන්නේ. මේ මේසය ඇති වෙලා නැහැ කවදාවත්. උදා වෙවීමයි තියෙන්නේ. තම අවුරුදු 5000ක් මේ මේසෙ තිබ්බත් ඒ අවුරුදු 5000ම මේ මේසෙ උදා වෙවි තියෙන්නේ හැම මොහොතකම. මම මේ කකුලක් කඩලා දැම්මොත් මොකද වෙන්නේ? මම මේ මේසෙ කකුලක් කඩලා දැම්මොත් එහෙන මොකද වෙන්නේ පින්වතුනි? මේ මේසෙ තවදුරටත් උදා වෙනවද? නැහැ. දැන් හොඳ මේසේ නෙමෙයි උදා වෙන්නේ. දැන් උදා වෙන්නේ මොකද්ද? අබලම් මේසේ. හැබැයි අබලම් මේසේ උදා වෙවි තමයි තියෙන්නේ හැම මොහොතක්. එහෙනම් හේතු තියෙනකන් විතරයි නේද තිඟුදිනේ ඔක්කොම සෙල්ලම්? හේතු නැති වුණොත් ඉවරයි නේද ඔක්කොම? ඔන්න ඔය අවිනිශ්චිතතාවය නිසා ඔබ යම් වස්තුවකට ඇලුම් කළොත් ඔබ පෙළෙනවාද නැද්ද? ඔබ ඔබගේ දරුවා නිසා පෙළෙනවද නැද්ද? අම්මා නිසා පෙළෙනවද නැද්ද? ඔබගේ ෆෝන් එක නිසා පෙළෙනවද නැද්ද? බලන්න එකක් එකක් නිසා ඔබ පෙළෙනවද නැද්ද කියලා හොයලා බලන්න හොඳට. ඔය හැම දෙයක් නිසාම පින්විතනි ඔබ පෙළෙනවා. යමක් අල්ලගත්ත නම් සාරයි කියලා, ඒ සාරයි කියලා අල්ලගත්ත හැම එකක් නිසාම ඔබ පෙළෙනවා. ස්වාමී පුරුෂයා නිසා පෙළෙනවද නැද්ද? බිරිඳ නිසා පෙළෙනවද නැද්ද? ඇයි කොයි වෙලාවෙ මොනව කොහොම වෙයිද දන්නේ? ඔබගේ ගෙදර තියෙනවා පින්වතුනි බොහොම වටින භාණ්ඩයක්, වීදුරු බඩුවක්. ඔය වීදුරු බඩුව තමයි පොඩි ළමෙක් අවුරුදු දෙකක විතර ළමෙක් ඔය වීදුරු බඩුව අරන් යද්දි ඔබට ඇඟෙන හැඟීම මොකක්ද? ලක්ෂ දෙකක විතර වීදුරු බඩුවක්. ඕක පොඩි ළමෙක් අතේ තියාගෙන ඇවිදගෙන එනවා. ඔබගේ පපුව ගැහින්න ගන්න නැද්ද? අනේ පුතේ පුතේ කියන්නේ නැද්ද? බලන්න පෙලින්න ගත්ත පෙලින්ද? ඇයි මේක කොයි වෙලේ කැඩිලා බිඳිලා යයිද දන්නේ? ඔබගේ වසඟේ තියෙනවා නම් පිඟුදුනේ බය වෙන්න දෙයක් තියෙනවද? ඔබගේ වසඟේ නම් තියෙන්නේ බය වෙන්න දෙයක් තියෙනවද? නැහැනේ. ඉතින් ඔබගේ විදිහට තියෙයි. එහෙනම් වසඟේ තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ පිඟුදුනේ වසඟේ නැති එක. මේ ලෝකේ සැරිසරන්න උත්සාහ කරන්නේ වසඟේ තියෙනවා කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා. නමුත් ඇත්තටම වසඟේ නැහැ. ඇත්ත මොකද්ද? හේතු තිබුණොත් ඵලයේ උදා වෙනවා. හේතු නැති වෙච්ච එක මම ඵලයේ ඉවරයි. එහෙනම් වසඟේ තියෙනවා කියලා පින්වතුනි අර තණ්හාවෙන් ඇලිච්ච දේවල් නිසා නිරන්තරයෙන් ඔබ දුකටපත් වෙනවද නැද්ද කියලා හිතලා බලන්න. ඔබ තණ්හාවෙන් ඇලිච්ච එකම එක වස්තුවක් කියන්නේ ඒක නිසා දුකටපත් නොවේ. ඔබගේ වාහනය නිසා ඔබ දුකටපත් වෙනවද නැද්ද? ඔබ ආපු වාහනේ බයිසිකල් එක හරි කාර් එක හරි මොකක් හරි එක නවත්තලා වනම් පාරයිනේ. දැන් ඔබ නිරන්තරයෙන් පෙළෙන්නේ නැද්ද? හොරු අරන් යයිද දන්නේ? මොකක් හරි වද්දගෙන ගියාද දන්නේ? සයිට් කණ්ණාඩි ගලවගෙන යයිද දන්නේ? ඔය ආදී වශයෙන් ඔබ පෙළෙන්නේ නැද්ද හැම මොහොතකම? ඔන්න ඔය පෙළීමට කියනවා පින්වතුනි දුක්ඛ දුක්ඛේ කියලා. ඔය දුක්ඛ දුක්ඛයෙන් පෙළෙනවා පින්වතුනි හැම කෙනෙක්ම යමක් අල්ලගත්තාද? ගොඩ නගාගත්ත දුකක් තියෙනවා. ඒ ගොඩ නගාගත්ත දුක නිසා හටගන්න දුක නිසා ඔකට කියනවා දුක්ඛ දුක්ඛේ කියලා. ෆෝන් එකක් නැති කෙනෙක් ෆෝන් එකක් නැතිකම නිසා පෙළිමෙලි ඉඳලා ඒ පෙළීමෙන් නිදහස් වෙන්න ෆෝන් එකක් ගන්නවා. ගත්ත දවස ඉඳලා මොකද වෙන්නේ? ඒ ෆෝන් එක නිසා පෙලෙනවද නැද්ද? අනේ කොයි වෙලාවේ කැඩෙයිද දන්නේ, හොරු ගනීද දන්නේ, වැටෙයිද දන්නේ, බිඳෙයිද දන්නේ. කවුරු හරි ඔය ෆෝන් එකට උඩින් කකුල තියන්නේ එහෙම ගියොත් පොඩි එකේ, මේ ෆෝන් එකට උඩින් මේ කකුල තියන්නේ යන්නේ, මේ ෆෝන් එක උඩ කකුල තියන්න නෙමෙයි යන්නේ. නමුත් දැන් කකුල උස්සලා ෆෝන් එකට උඩින් තියන්න යන්නේ. දැන් ඔය වෙලාවේ පපුවට ගිනියෙන්නේ නැද්ද? යකෝ යකෝ මොකද්ද ඒ කරන්නේ කියන්නේ නැද්ද? අර පෙළෙනවා, ඒ මොහොතට පෙළෙනවා. ඇයි? අඩිය දීපුවත් ෆෝන් එක ඉවරයි. තේරෙන්නේ ඔබගේ ඇහැ නිසා ඔබ පෙළෙන්නේ නැද්ද? පොඩි ළමයි කට්ටියක් ගල් වලින් ගහ ගන්නවා. ඔබ තියෙනකොට ළමයිනේ ඇහේ වදී කියන්නේ නැද්ද? බලන්න ඇහැ නිසා කොච්චර පෙළෙනවද කියලා ඔබ. සාරයි කියලා අල්ලගත්තට පින්වතුනි මහා පෙළීමකින් පෙළෙනවා. ඇහැ නිසා පෙළෙනවා, කන නිසා පෙළෙනවා. ඔය හැම එකක් නිසාම ඔබ එක මොහොතක් මොහොතක් නැර පෙළෙනවා. මොකද මම වගේ කියලා අල්ලගත්ත නිසා. ඔබ ඔබගේ ඇහැ නිසාද පෙළෙන්නේ? අල්ලපු ගෙදර එක්කෙනාගේ ඇහැ නිසාද පෙළෙන්නේ? ඔබ කාගේ ඇහැ නිසාද පෙළෙන්නේ පින්වතුනි? ඔබේ ඇහැ නිසා. එහෙනම් තණ්හාවක් ඇති කරගත්තා නම් ඒ තණ්හාවක් ඇති කරගත්ත වස්තුව හෝ පුද්ගලයා නිසා ඔබ පෙළෙන්නේ නැද්ද? කතා කරන්නේ පෙළෙනවා. ඉතින් මේ පෙළීම සාරයිද? මේ පෙළීම සැපයිද පින්වතුනි? මේ පෙළීම සැපය නෑ. මොහොතක් මොහොතක් නෑර ගිනි ගන්න ඔබ. මුලාවක මහත අර මානෙට ගිහිල්ලා පින්වතුනි තව රැස් කරනවා. මේ පෙළෙන බව හොඳටම දැනි දැනි පින්වතුනි තව රැස් කර කර තව තව පෙළෙනවා. එහෙනම් යමක් අල්ලගත්තා නම් පින්වතුනි අල්ලගත්ත දේ නිසා ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔන්න ඔබ අවබෝධ කරගත්ත දුක්ඛ දුක්ඛය කියන එක. දැන් මේ දුක්ඛ ආර්ය සත්‍යයි දුකයි අතර වෙනස ඔබට වැටහෙන්න ඕන. දුක කියලා කියන්නේ පින්වතුනි විඳින එක. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ අවබෝධ කරන එක. එහෙනම් දැන් මේ දුක්ඛ දුක්ඛේ ඔබ අවබෝධ කරා. ඒක විඳින්න ගියේ නෑ, අවබෝධ කළා. ඒකයි වෙන්න ඕනේ. දුක කියන එක අවබෝධ වෙන්න ඕන. අන්න ඒක ප්‍රඥා චෛතසිකයට දැනෙන එක. ප්‍රඥා චෛතසිකය තුළින් දුක අවබෝධ කරගන්න. වේදනා චෛතසිකයෙන් දුක දැනෙන්නේ. ඒක මේ නිවනට අදාළ එකක් නෙමෙයි. ඒකෙන් නම් නිවන් දකින්නේ පින්වතුනි මුලින්ම නිවන් දකින්නේ කොහේ ඉන්න අයද? අවීති මහා නරගාදී ඉන්න අය. ඒ අය තමයි මහා දුකක් විඳින්නේ අද මේ වෙනකොට. එහෙනම් දුකයි දුක්ඛ ආර්ය සත්‍යයි කියන්නේ දෙකක්. එහෙනම් ඔන්න දුක්ඛ ආර්ය සත්‍ය තමයි ඔබට ඔය වැටහෙන්නේ දුක්ඛ දුක්ඛේ නිසා. තව යම් එක තව දුක් දෙකක් තියෙනවා. දැන් ඔබ හොඳටම දන්නවා පින්වතුනි යම උදා වෙමි තියෙන්නේ හේතු සපේන කල් විතරයි. හේතු සපේන එක නතර කළොත් ඒක විනාශයට පරිණාමය වෙනවද නැද්ද? කතා කරන්නේ වෙනවා. විනාශයට පරිණාමය වෙනවා හේතු නැති වුණොත්. එහෙම අපි හිතමු පින්වතුනි ඔබ දෙයකට ආස කළා. දෙයකට ආස කළා කියලා කියන්නේ පින්වතුනි ඔබ ඵලයකට නේද ආස කළේ? ඵලයකට ආස කළයි කියලා කියන්නේ පින්වතුනි මේ ඵලය ඔය ලෙස පවතින නම් ඒකට අදාළ හේතු එකතු කරන්න ඕනේද නැද්ද? හේතු එකතු කරන එක නැවතර කළොත් මොකද වෙන්නේ? විනාශයට පරිණාමය වෙනව නේද? එහෙනම් ඔබ යමකට තණ්හා කළාම ඒක එලෙස පවත්වාගෙන ඉන්න නම් පින්වතුනි පුළුවන් තරම් හේතු සපේ සපේ ඉන්න ඕනේ නේද? ඉතින් හේතු සපේන එක සැපක්ද? ඔන්න ඔකට කියනවා පින්වතුනි සංඛාර දුක්ඛය කියලා. සංඛාර කර කර සංඛාර කර කර හේතු සපේ සපේ ඉන්නෝ මේකට. හේතු සපේන එක නතර කළොත් විපරිණාමයට යාම නිසා ඊට වඩා මහ ගිනි දුකක් හටගන්න. බලන්නකො දැන් තණ්හාව නිසා වෙච්ච වැඩේ. තණ්හාවෙන් අල්ලගත්ත තැන මොකද වෙන්නේ? මහා ගිනි ගොණින් දැවෙනවා. දුක්ඛ දුක්ඛයෙන් දැවෙනවා. සංඛාර දුක්ඛයෙන් දැවෙනවා. විපරිණාම දුක්ඛයෙන් දැවෙනවා. තමන්ගේ දරුවා තණ්හාවෙන් ගත්ත ගමන් ඒකගේ අතපය කැඩෙයිද දන්නේ, කොහේ හරි වැටෙයිද දන්නේ, ආදී වශයෙන් දේවල් වලින් පෙළෙනවා, උණ හැදෙයිද දන්නේ, ලෙඩ හැදෙයිද දන්නේ, කිය කිය පෙළෙනවා දුක් දුකේ. ඒට අමතරව පින්වතුනි, ඒ දරුවාව ඔය ලෙස පවත්වාගෙන යන්න කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, ඔය කරුණ ඔක්කොම කර කර ඉන්නවා අම්මයි තාත්තයි. ඔය කරන එකක් හරි නැවැත්තුවොත් මොකද වෙන්නේ? විපරිණාමයට ගිහිල්ලා ඉහත බදාගෙන අඬන්න වෙනව නේද? කෝපින් ඇතිනේ එහෙනම් ගැළවීමක්. දරුවාට කවන්න ඔබ කොච්චර දුක් විඳිනවද බලන්න. පොඩි දරුවෝ ඉන්න අම්මලා දරුවෙකුට කවන්න කොච්චර දුක් විඳිනවද? හැබැයි සංකාර කර කර සංකාර කර කර මේක කැව්වේ නැත්තම් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා නේද? ඉතින් ඊට වඩා දුකක් නේද ඒක? ඒක නිසා ගෙයි හතර කොනේ හැම තැනම දුවදුවා දුවදුවා මේ ළමයාට බොරු කිය කිය කවන්නේ නැද්ද? ඔන්න කුරුල්ලෙක් එනවා පුතේ, ඔන්න කන්න කිය කිය බලන සංකාර දුක්යෙන් පෙළෙන හැටි. ඔබ ඔය දුක්යෙන් පෙළෙනවද පිංගදෙන එහා ගෙදර ළමයා නිසා? ඔන්න බලන්න. එහෙනම් ගිනි තියෙන එහා ගෙදරද ඔබේ ගෙදරද? ඔබේ ගෙදර. යමක් මගේ මගේ කියලා අල්ලගත්තා නම් අන්න එතන පිංගදෙනින් මහා ගිනි ගොඩක් උදා වෙලා තියෙන්නේ. බලන්න තණ්හා කරව නිසා වෙන වැඩි. කොටි වලිගේ අල්ලගත්තා වගේ ගැලුමක් නැහැ. තණ්හා වුණා නම් ඔය දුක් තුනෙන් පෙළෙනවාමයි. ඔය දුක් තුනෙන් ඒකාන්තයෙන්ම පෙළෙනවා පිංගදෙනි තණ්හා වුණා නම්. ගැලවිලා යන්නේ කොහොමද? ඔය දුක් තුනෙන් පෙළෙන්නේ එක භාණ්ඩයක් කියන්න මේ ලෝකේ තියෙන මට පුළුවන් නම්, එක දෙයක් කියන්න පුළුවන් නම් ඔය දුක් තුනෙන් පෙළෙන්නේ නැති මේ ලෝකේ තියෙන එක දෙයක්වත් තියෙනවද? එහෙනම් පින්වතුනි තථාගතයන් වහන්සේ කිව්වේ සියල්ල දුකයි කියලා. සියල්ල දුකයි කියලා කිව්වේ පින්වතුනි සියල්ල දුකයි. සියල්ල කියලා කිව්වේ තමන් විසින් අල්ලගත්තා නම් යම් කොටසක්. ආන්ගේ කොටස නිසා දුක හට ගන්න. අල්ලගත්තොත් දුකයි, අල්ලගත්තොත් අනාතයි. නොයල්මම නාතයි, පිංගුදුනි මිදීමම නාතයි, නිවනම නාතයි. අල්ලගත්තොත් අනාතෙන් අනාතයට වැටෙනවා. ඇයි? මහා දුක් ගිනි වලින් දැවෙනවනේ. හා අල්ලගත්ත දෙයක් කියන්නේ ඔබට දුක නොදෙන. ඔය දුක් තුනේ දැන් ඔය දුක් තුන අවබෝධ කරන්න ඕනේ. මම තව තව අවබෝධ කරන්න ඕනේ. ජීවිතේට දාන්න නටක් ගහලා කිව්වනම් මතකගෙන යන්න බණ අහන්න ඕනේ විදිය. ජීවිතේට දදා ජීවිතේට දදා ප්‍රත්‍යක්ෂ කරගන්න මේ කියන එක. ඔබ අල්ලපු ඒවා තියෙනවනේ ඕනේ තරම් නේද? ඔය මුළු ගෙදරම ගිනිනේ. දැන් ඔබගේ ගෙදර ගන්න, ඔබගේ ගෙදර නිසා ඔබට ගිනි හට ගන්න නැද්ද? මේව කැඩිලා බිඳිලා යයිද දන්නේ නැහැ කීකේ දුක් වෙන්නේ නැද්ද? දුක්ක දුකෙන් බෙදෙන්නේ නැද්ද? ඊට පස්සේ හේතු එකතු කර කර හේතු එකතු කර ඕක ওই විදිහට පවත්වාගෙන යන උත්සාහ කරන්නේ නැද්ද? හේතු එකතු කරන්න බැරි වෙනකොට විපරිණාමයට ගිහිලා දුක හදින්නේ නැද්ද? සතියක් යනවා යාළුවෙක්ගේ ගෙදර ගිහින් එනකොට දුක නැද්ද ඔබට? අනේ අරගෙන දෙවිත් ගෙදර විපරිණාමයට ගිහින් නැද්ද? ඇයි? සංඛාර කරන්න බැරි වුණානේ. එහෙනම් සංඛාර කර කර ඉන්නකම් විතරක් යන්තම් අර විදිහට තියාගත්ත හැකි. සංඛාර කරන එක නවත්තව ගමන් ආයි අර මහ දුක් ගිනිනට ගියා. ඔබගේ වාහනේ උතර නෙමෙයිද තියෙන්නේ? ඔබගේ දරුවා උතර නෙමෙයිද තියෙන්නේ? මොකද්ද බිඳුදේ යන උතර නැත්තේ? එක දෙයක්වත් තියෙනවද බලන්න මේ ලෝකේ ඔබ? එහෙනම් දැන් ඔබට ඔය දුක් ආර්ය සත්‍ය කියන එක වැටහුණාද? මොකද්ද මේ දුක් ආර්ය සත්‍ය කිව්වේ කියලා බුදුහාඳුරෝ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන දුක් කොටස් තුන වැටුණා. එහෙනම් දැම්මට ඔබ කියන්න තියෙන දුකට හේතුව මොකද්ද? ඉතින් හැමෝම කියන්නේ බෑ බින්දුනි. දුකට හේතුව මොකද්ද? තණ්හාව. දුකට හේතුව තණ්හාව කියලා දැන් ඔබ දන්නේ බුදුහාඳුරෝ කියපු හින්දාද? ඔන්න උතනයි බින්දුනේ ප්‍රත්‍යක්ෂ ධාවය කියලා කියන්නේ. දැන් ඔබ දන්නේ බුදුහාඳුරෝගේ පින්ද නෙමෙයි. දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වුණා යමකට ඇලුනා නම් ඇලුන නිසාම හදුක හට ගන්නවා. යායන් තණ්හා භෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර තත්‍රා විනන්දනි. ඒ තන අවිනන්දනය කරන ස්වභාවයක්, ඒ තැන්හි තැන්හි ඇලෙන, ඒ තන ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඔන්න තණ්හා වුණා. එහෙනම් ඔබ දැන් දන්නවා පිංගදෙනි මේ දුකට හේතුව තණ්හාව කියලා. ආයි කාගෙන්වත් අහලා දැනගන්න දෙයක් නැහැ. බුදුහාඳුරෝ කියපු හිඳ නෙමෙයි දන්නේ, ගුරු පරම්පරාවෙන් ආපු හිඳ නෙමෙයි දන්නේ, ත්‍රිපිටකයේ තියෙන හිඳ නෙමෙයි දන්නේ. ඔබට ප්‍රත්‍යක්ෂ වුණා ඒක. අන්න කාලාම සූත්‍රය දාලා බලන්න. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? දුකට හේතුව තණ්හාව නම් පිංගදෙනි දුකෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕනේ? තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ කියලා දැන් ඔබ දන්නේ බුදුහාඳුරුගේ පිහින්දත් නෑ, ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා. ඒකයි වටින්නේ බින්දසේ. යමෙක් කියනවා නම් බුදුහාඳුරුගේ පිහින්දයි දන්නේ කියලා. බුදුහාඳුරුගේ පිහින්ද තමයි අපි ඔක්කොම දන්නේ. නමුත් දැන් ඔබ දන්නේ බුදුහාඳුරුගේ පිහින්දම නෙමෙයි. ඔබට දැන් මේක වැටහිලා තියෙන නිසා. ඒකයි වෙන්න ඕනේ. ඒකයි තථාගතයන් වහන්සේ කිව්වේ ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී කියන ධම්ම ඇස පහල කරගන්න කියනවා. මේ දුක්ඛ ආර්ය සත්‍යයි කියා පෙරණු ඇසූ විරු ධර්මයන්ගේ ධම්ම ඇස පහල වී එන ඔබට දුක්ඛ ආර්ය සත්‍ය මේකයි කියලා වැටහුණා නම් ඔබට දුක පිළිබඳ ආර්ය සත්‍යයක් වැටහිලා ගියා. ධම්ම ඇස පහල වුණා. ඉදං දුක්ඛ සමුදයං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී. මේ දුක්ඛ සමුදයයි ආර්ය සත්‍යයයි කියා පෙරණ වැතුූ විරු ධර්මයන්ගේ ධම්මැස පහළ වුණා ඔබට. ඉදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී. මේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි කියා පෙරණ වැතුූ විරු ධර්මයන්ගේ ධම්මැස පහළ වුණා. එනම් දුක්ඛ නිරෝධයක් දන්නෝ. යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති යනාලේ. එනම් මේ තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව නිරුද්ධ වීමක් ඇද්ද, මුක්ත වීමක් ඇද්ද, මිදීමක් ඇද්ද? අන්න ඒකයි පින්වදිනේ දුක්ඛ නිරෝධය. එහෙනම් ඔබ ආර්ය සත්‍ය තුනක් දැකලා තියෙන්නේ. එහෙනම් මේ මහා දුක්ඛ දුකෙන් පෙළෙනවනම්, විපරිණාම දුක්ඛෙන් සංඛාර දුක්ඛෙන් පෙළෙනවනම් පින්වදිනේ මේ ලෝකේ තියෙන එකම එක වස්තුවක්වත් ඔබට සැපගෙයිද? එහෙනම් මහා දුකක් නේද තියෙන්නේ? එහෙනම් මේ ලෝකේ වස්තු ඔබට දුක ගේනවා නම් මොන වස්තුවද පිංගුතනි සාරයි කියලා තණ්හා කරන්න තියෙන්නේ, මම මගේ කරන්න තියෙන්නේ? මොන වස්තුවද සාරයි කියලා අල්ලගන්න පුළුවන් වස්තුවක් මේ ලෝකේ තියෙන්නේ? Tamanට ගිනි දෙන්නේ නැති තියනවාද එක වස්තුවක්වත්? එහෙනම් මට කියන්න මේ ලෝකේ සාරයිද අසාරයිද? මේ ලෝකේ සාරයිද අසාරයිද? අසාරයි. කට වචන වලටද ඔය කියන්නේ? කට වචන වලටද ඔය කියන්නේ? නෑ, ප්‍රත්‍යක්ෂ වෙලා ඔය කියන්නේ. මේ ලෝකේ අසාරයි. අල්ලන අල්ලන තැන මහ දුක් ගිනි තියෙන්නේ. අතෑරීමම නාත වෙන්නේ ඒකයි. නිකන් මේ ගිනි කන්න එපා. අවබෝධයෙන් බලන්න. අල්ලන තැන අනාතයි. නොඇලීම නාතයි. ඇල්ලුවනං අනාතයි, නොඇලීම නාතයි. හොඳ කර්මස්ථානය හැම තැනම බලන්න. ඇල්ලුවනම් මම මගේ කියලා අනාතෙන් අනාතයට වැටෙන. නොඇලී ඉන්න නම් පිංගතුනි යථාර්ථය දකින්න ඕනේ. ඔන්න යථාර්ථය දැක්කා. දැන් මොනවට ඇලෙන්නද? මම මගේ කියාගත්ත හැම එකක් නිසා මහ දුක ගිනව නම් පිංගතුනි මොනවට ඇලෙන්නද? මහ ගිනි ගොඩවල්නේ මේ ඔක්කොම. මහ විශාල ගයක් තියෙනවා කියලා කියන්නේ පිටින් ගිනි ගොඩක් නෙමෙයිද? මහ විශාල ගයක් තියෙන කෙනාද පීඩාවටපත් වෙන්නේ? කුංජි ගයක් තියෙන කෙනාද වැඩිපුර පීඩාවටපත් වෙන්නේ? විශාල ගේ තියෙන කෙනා. නමුත් මාන්නක් කාරකමට ගිහිල්ලා පිටින් තට්ටු එකේ නෙමෙයි, තට්ටු පහේ ගෙවල්නේ හදන්නේ. පළ දෙකේ වහලයක් තියෙන එක පළ දෙකේ වහලේ ඉන්න දුක් විඳින්නේ. පල විස්සේ විතර වහලයක් ගහගත්ත එක මොකද වෙන්නේ? ඔය දැන් ගහන්නේ පල විස්සේ විතරේව නිකන් හිතර බලන්න මාන්නක්කාරකමට ගිහිල්ලා දුක් විඳින ජාතියක් බවට පත් වෙලා තියෙන මනුස්ස වර්ගය. පුදුමාකාර දුකක් විඳිනවා. මාන්නක්කාරකමට ගිහිල්ලා වෙන මොකුත් නෙමෙයි ඔය. අවශ්‍යතාවය නිමී කරගන්න. තව තව තව තව රැස් කරනවා රැස් කරන රැස් කරන හැම දෙයක් නිසා මහා දුකකින් පෙළෙන්න පටන් ගන්නවා. ඇල්ලුවද දුකයි. එච්චරයි. එහෙනම් මේ මහා ගිනි ගොඩවල් මැද්දේ නෙමෙයිද ඔබ ඉන්නේ? ඔබ ඔබගේ ගෙදරට ඇතුල් වෙනකොට ඔබට ගිනි ගොඩක් කර ඇතුල් වෙනවා වගේ දැනෙන්නේ නැද්ද? ගෙදරින් එළිය ඉන්නකොට මොනතරම් ශාන්තයිද ප්‍රණීතයිද බලන්න තියෙන්නේ තමන් ගැන විතරයි. ගෙට ඇතුල් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ගේ ගැනත් දකින්න ඕනේ, අරකත් දකින්න ඕනේ, මේකත් දකින්න ඕනේ, හැම එකක් නිසා මහා ගිනිනේ. එහෙනම් පින්වතුනි මේ උත්තමේ වගේ තුන් ජීවරයේ පාත්‍රයේ දරාගෙන රුක්තමූලිකව ජීවත් වෙන පිරිසක් හැදෙනවනේ. උන්වහන්සේලා මේ දුක 180%ක්ම නසල නෙමෙයිද තියෙන්නේ? තව නසන්න තියෙන පින්වතුනි මේ උපදින කියන දුක විතරයි. ඇයි? තණ්හා කරන ප්‍රමාණය කොච්චර අඩුද? මහා ගෙදරකට තණ්හා කරන්නේ නැහැ. එහෙනම් ගියක් නිසා දුක්ක දුක්ක විපරිණාම දුක්ක සංඛාර දුක්ක නැන්නේ. රුක්ස මූලයක් නිදී ඒ ගහ යන්න කඩිබෝ වුණොත් මොකද උන්වහන්සේ කරන්නේ? මොකද කරන්නේ? කඩින්ද බැන බැන ඉන්නවද? නෑ, වෙන ගහක් යට යනවා. කඩින්ද බැන බැන ඉන්නේ නෑ, වෙන ගහක් යට යනවා. බලන්න කොච්චර සාන්ත ප්‍රණීත ජීවිතයක්ද කියලා. ඔබගේ ගෙදරට මීය බෝ වුණොත් ඔබ මොකද කරන්නේ? මීයන්ට ගේ දීලා වෙන ගෙදරකට යනවද? මීයන්ට ගේ දීලා වෙන ගෙදරකට යනවද? මීය බෝ වුණොත් නෑ. මොකද කරන්නේ? තලලා දානවා නේද? බලන්න ඉතින් මීය බෝ වුණා කියලා කියන්නේ සිංහදෙනි අර ඔබගේ කැමැත්ත, අර ඔබේ කැමැති විදිය නෙමෙයිද? එහෙනම් කැමති විදියට ආයේ තියාගන්න මේක සංකාර කරන්න ඕනේ. ඒ සංකාර කරන්න අපුන්‍යාවි සංකාර කර කර අරුන් තල තල තල තල දාන. වෙන කරන්න දෙයක් නැහැ. මොකද මීයන්ට දීලා යන්නේ. එහෙනම් යමකට ඇලුනා නම් පින්වදිනී ඒක හේලෙස පවත්වාගෙන යන්න පුදුමාකාර විදියට සංකාර වඩන්න ඕනේ. ඒ සංකාර වඩ වඩා ඕක තියාගන්න ඕනේ. සංකාර වැඩි වෙ නැත්නම් මීය බෝ වෙලා බෝ වෙලා බෝ වෙලා අරක විනාශයටපත් වෙලා යනවා. ඉතින් හොඳාකාර දකින්න. ඉතින් මේකෙන් ඇලි නොඇලි නිදී යාම මොනතරම් සාන්තයිද ප්‍රණීතයිද? එහෙනම් පින්විතනි මේ ධර්මාවබෝධයෙන් යම් කිසි උත්තමේ පැවිදි වුණා නම් ඒ උත්තමයන් කවර කවදාක්වත් ඒ පැවිද්ද නිසා කලකිරෙන්නේ නැහැ. ඇයි? ගිනි ගොඩවල් 100ක් ගාව හිටපු කෙනා රත් වෙලා ගිනි ගන්න යකඩ ගුලි 100ක් ළඟ හිටපු කෙනා යකඩ ගුලි දෙකක් ගාවට ගිහිල්ලා ඉන්නවා. නින් කවදාකවත් මේ කෙනාට හිතෙයිද අපරාධේ මම මෙතනට ආවේ අතලී කියන හොඳයි කියලා? ඇයි මෙතන තියෙන්නේ ගිනි ගොඩවල් දෙකක් විතරයි? සිංහදෙන අතන ගිනි ගොඩවල් 100කින් පෙලි පෙලි හිටියේ. අවබෝධයටපත් වුණා නම් නිදහස අහසක් වන් පැවිද්ද කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙයක් වෙනවා. අවබෝධයටපත් වුණා නම් ඔබට අවබෝධ වුණා නම් පින්වදෙනි ඔය කුණු ගිහි ගෙදර ඉන්නේ නැහැ. ඔතනින් මිදිල යනවා. 180ක් ඉවරයි. ඉතුරු 120 විතරයි ඉවර කරගන්න තියෙන්නේ ඊට පස්සේ. හොඳට හිතට ගන්න මේ කියන්නේ. දන දන කුණු ගොඩේ වැටෙන්න එපා. මිදිල යන්න. රැස් කිරීම අනාතයි. ඒක යහන්න දෙයක් නැහැ. රැස් කළොත් පරිස්සම් කරන්න වෙනවා. මහ දුකක්. ඇයි සංඛාර කර කර ඉන්නවා? ගින්නෙන් විනාශ වේද දන්නේ නැහැ, රජයෙන් විනාශ කරයිද දන්නේ නැහැ, හොරහතුර බහැර ගනීද දන්නේ නැහැ, වතුරෙන් විනාශ වේද දන්නේ නැහැ. රැස් කරන්න රැස් කරන්න පින්වදෙනි මහ දුක්ඛ කන්දේකින් පෙළෙනවා. එහෙනම් මේ මුල් මෝඩ මුලාවක ඉඳලා නෙමෙයිද පින්වදෙනි මේ වැඩ කටයුතු ඔක්කොම කරන්නේ? අල්ලන අල්ලන දැන මහ දුක්ගිනි නම් පිංගුදිනි මිදිල යන්න. එහෙනම් දැම්මට කියන්න මේ ලෝකයේ සාරයිද? මේ ලෝකයේ සාරයිද? අසාරයි. එහෙනම් මේ ලෝකයේ අසාරයි නම් පිංගුදිනි මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භව ගමන ඕනද ඔබට? ඕනද ඔබට? ඕනේ නැහැ. අන්න පින්වතුනි, අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භව ගමන මට එපා කියන දෘෂ්ටිය රැඳී වෙනවා තමයි. මෙච්චර කල් ඇති උනේ මේ ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටිය. ඒ මුලා දෘෂ්ටියෙන් මිදෙල ගිහිල්ලා අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භව ගමන මට එපා කියන දෘෂ්ටියට හට ගන්න. ආන්නේ දෘෂ්ටියට කියනවා පින්වතුනි සම්මා දිට්ඨිය කියලා. කතංච භික්ඛවේ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානෙ පහළ වුණා, දුක්ඛ සමුදය ඥානෙ පහළ වුණා, දුක්ඛ නිරෝධේ ඥානෙ පහළ වුණා, දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥානෙ පහළ වුණා. අන්න සම්මා දිට්ඨිය කියලා පහළ වුණා ලෝකෙට. දැන් මෙච්චර කල් හිතන් හිටියේ ලෝකේ හරි සාරයි කිය කිය ගොඩ ගහ ගැනීමේ ක්‍රියාවලිය හිටින්. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භව ගමන නම් මට එපා. මේකෙන් මම නිදහස් වෙන්න ඕනේම කියන දෘෂ්ටියටපත් වුණා මේ කෙනා. ওই දෘෂ්ටියටපත් වෙච්ච මොහොතේ ඉඳලා පින්වතුනි මේ කෙනා හිතන විදිය දැන් සහ මුලින්ම වෙනස්. සෝතාපන්නයා පින්වතුනි ලෝකේ අනිසත්ත්වයේ හිතන විදියට නෙමෙයි හිතන්නේ. හත් පසින්ම වෙනස් විදිහකට හිතන්නේ. ලෝකේ සාරයි කී කී කී ගමන ඉවරයි. ලෝකෙන් මිදෙන මඟක් දැන් හොයාගෙන යනවා. මම මෙතනින් එහාට පිංගදෙනි ඔබට මේ නිවන් මඟ තියෙන බව පෙන්වන්න. හැබැයි ගොඩාක් කරුණු කාරණා කතා කරන්නේ නැහැ. දැන් සෝතාපන්න ඵලයට යනකම් මඟ දෙසුවා. මේ වෙලාවේ අවබෝධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් හොඳයි. අවබෝධ නොවී තියෙන හේතු නැහැ. අර කියපු විදියට ඇහුවනම් මේ ලෝකයේ මහ ගිනි ගොඩක් කියලා දැකගත්තා නම් පින්වතුනි ඒ ගිනි ගොඩෙන් නොයල්ල මිදිල යනවා හැරෙන්න ආපහු සැරයක් මේ ගිනි ගොඩට එන්නේ නැහැ කවුරු. දැන් එහෙනම් අර සම්මා දිට්ඨිකය පහළ වුණා. මම මෙතනින් එහාට නිවන් මඟ තියෙන බව පෙන්වන්න. මොකද මේ මිනිස්සු මුලාවටපත් කරලා තියෙනවා. නිවන දැන් නැහැ. මේ කාලේ නිවන් දකින්න බෑ. ඒ නිවන් දකින්න ධර්මයේ නැහැ. ආදි වශයෙන් කියන ඔය ඔක්කොම මහ මුලාවල් පිටුදී අරිහතුන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නවා. ඉදිරියේදී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහි මණ්ඩ මත පහළ වෙනවාමයි. ඒකට ඒ කාන්තේම සියලු හේතු සකස් වෙමින් පවතිනවා. 26 වෙනිදා පිටුදී මහා සාර පූජාවක් අනුරාධපුර රුවන්වැලි සෑ හාමුදුරු ගාව තියෙනවා. අන්න ගිහිල්ලා සම්බන්ධ වෙන්න මහත්තුරු පිරිසක්, මහා සදහැවතුන් පිරිසක් විසින් කෝටි ගාණක් සල්ලි වියදම් කරගෙන කාලයක් තිස්සේ ඒකට ලකලෑස්ති වෙනවා පිංගුතුනි. මහා සත්‍යක්‍රියාවක් කරන්න. පරමාර්ථයෙන් මේ සත්‍යක්‍රියා බලෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා. ඒකයි පිංගුතුනි මේ උත්තමයන්ගේ ප්‍රාර්ථනාව. ඒක කරන්නේ අපි නෙමෙයි, යම් උත්තම පිරිසක් කරන්නේ. ඒ අය අපිට කියලා නෑ ඒවා කියන්න කියලාවත් ඔබට. පිංගුතුනි ඒවා අපේ යුතුකමනේ. අපි ඒ අය අපිට කියන්න ඕනේද මේක කියන්න කියලා ඔබට? අරිහතුන් වහන්සේලාගේ ලෝව පහළ වීම ඒ කාන්තේම සිදුවී යුතුයි. මේ වෙර වීරේ වඩන මේ මහා උත්තමයන්ට යම් කිසි මාර බාධක තියෙනවා නම් ඒව දුරු වෙන්න පුණ්‍ය සමනන්තරයක් හැදෙන්න ඒ දේවල් හේතු වෙනවා. එතකොට මේ උත්තමයන් වහන්සේලාට මේක කරගෙන යන්න ලේසි. ඒ වගේ මහඟු දෙයක් ඒ කරන්නේ. ඒවට ගිහිල්ලා සම්බන්ධ වෙන්න. ඒකට සම්බන්ධ වෙන්න අමාරු නම් පිංගුතුනි මේ මොහොතේදී පහන් ආලෝකයක් දැල්වලා අනාදිමත් සංසාරක ඉඳලා මං යම් පුණ්‍ය සම්බාර ධර්මයක් කරගත්තා නම් ඒ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලයෙන් මේ මිහි බණ්ඩ මත මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා ඒ වෙලාවට ප්‍රාර්ථනා කරා. ඒ පුණ්‍ය සමනන්තරේ හැදෙන්න දෙන්න පිංගුතුනි මේ ලෝකේ මාර බලය තුරු විනාශ වෙලා යන්න. නිවන තියෙනවා මම ඔබට පෙන්වන්නම්. එහෙනම් යමෙක් සම්මා දිට්ඨියට පත් වුණාට පස්සේ පිංගුතුනි මේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් ගොඩ නැගෙන මේ භව ගමන මට එපා කියන දෘෂ්ටිගත වෙලා ඉන්න. හැමතිස්සෙම අනේ මේ ලෝකේ අසාරයි මට නම් එපා. මේ අසාර වෙච්ච ලෝකේ මම මොනවා කියලා ඕවා ගන්නද? මට මොනවටද ඕවා? ඒ හැඟීමෙන්ම තමයි කටයුතු වෙන්නේ. ඔන්න ඔය හැඟීමෙන් කටයුතු කරන වෙන කෙනා පිංගුතුනි ඊළඟට සම්මා සංකප්පේ වැඩිනවා මේ කෙනාට. අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, නෙක්ඛම්ම සංකප්පෝ. ඉස්සර නම් තිබ්බේ අනුන්ගේ දේ වුණ කමන්නේ මට ලැබෙනවා නම් මුන්ට එහෙම ගහලා හරි කමන්නේ මගේ දේ වෙනවා නම් කියන. නමුත් දැන් වෙලා තියෙන සිංහදේ එහෙම හැඟීමක් නැහැ, අව්‍යාපාදයි. කිසිම කෙනෙක් කෙරේ කේන්ති ගන්නෙ නැහැ. මෙත්තා සාගත සිතින් කටයුතු කරනවා. අවිහිංසා සංකප්පෝ මෙච්චර කල් මිනිසුන්ට හිංසා පීඩා, සත්තුන්ට හිංසා පීඩා කර කර තමන්ගේ දේ ගොඩ ගහගා හිටී. දැන් එහෙම හැඟීමක් නැහැ. නෙක්ඛම්ම සංකල්ප මෙච්චර කල් කාමයේ හැසිරিলা ඇඳකන නාසයේ දිව ශරීරයේ කියන පංච කාමයන්ගෙන් සැප විඳ විඳ හිටපු පිරිසක් දැන් මොකද වෙලා තියෙන්නේ? මේ වගේ කිසිම සාරයක් නැති දේවල් මේව මොනවට ඇසුරු කරනවද? මෙතනින් මිදෙල යන එකමයි නාත කියන අර නෙක්ඛම්ම සංකල්පනා පහළ වෙන. නෙක්ඛම්ම සංකල්පනා පහළ වෙනකොට පින්විතරි මේ කෙනාගේ වචනේ බොහොම සුන්දර වචන බවට පත් වෙනවා. සම්මා වාචා කියන දේ ගොඩ නැගෙනු. මුසාවාදා වේරමණී, පරුසාවාචා වේරමණී, පිසුනාවාචා වේරමණී, සම්ප්‍රප්පලාපා වේරමණී කියන තැනට වැටෙනවා. ඒත් එක්කම සම්මා කම්මන්තේ වැඩෙනවා පිංගුදිනි. පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචර්යා වේරමණී කියන සම්මා කම්මන්තයත් වැඩුණා. සම්මා ආජීවේ වැඩෙනවා. ඊට පස්සේ ඉදාවුසෝ අරිය සාමකෝ සම්මා මිච්ඡා ආජීවේම, ඉදාවුසෝ අරිය සාමකෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේදී කියන. මිච්ඡා ආජීවයෙන් සහ මුලින්ම වෙන් වෙලා සම්මා ආජීවයෙන් ජීවිතය ගත කරනවා කියන බ්‍රහ්මචර්යාව සාසන පූර්ණේ කිරීම සඳහා අන්නේ ජීවනචර්යාවට වැටෙනවා මේ උත්තමය. සම්මා ආජීවයේ පූර්ණේ වුණා. සම්මා ආජීවයේ පූර්ණේ වෙනකොට ඊළඟට පින්විතරි මේ කෙනාට සම්මා වායාමයේ හැදිලා එනවා. උප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය පහනාය චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං පංගහන්නාති පජහති කියලා. යම් කිසි අකුසල ධර්මයක් ඉපදිලා තියෙනවා නම් ඒක පහලේ පහණය කර ගැනීම පිණිස, ප්‍රහාණය කර ගැනීම පිණිස චන්දයක් ඇති වෙනවා, වීර්යයක් ඇති වෙනවා. ඒක වේ උදෙසා කටයුතු කරනවා. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං පංගහන්නාති පජහති. යම් කිසි අකුසලයක් ඉපදිලා නැත්නම් මේ වෙනකොට ඒ ඉපදිච්ච අකුසලේ නැවත උපදින් නැති වෙන්නම කටයුතු කරගන්නවා. ඡන්දයෙන් යුක්තව කටයුතු කරනවා, වීර්යයෙන් යුක්තව කටයුතු කරනවා. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං පග්ගන්නාති පජහති. ඉපදිච්ච නැති කුසලයක් තියෙනවා නම් ඒ කුසලයේ උප්පද්ද ගන්න විරිය කරනවා, වෑයම් කරනවා, පිංගුදේ කැමැත්තෙන් පසු වෙනවා. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීබ්‍යෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපුරියාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පල්ගන්නාති පජාති. යම් කිසි කුසලයක් ඉපදිලා තියෙනවා නම් පිංගුතුනි ඒ කුසලයේ වැඩි දියුණු කිරීම පිණිස, නිවන් පිණිස, ඒකට අදාළ කරුණු කාරණා සකස් කිරීම පිණිස දැඩි කැමැත්තකින් වීර්ය වඩන්න පටන් ගන්න. නොන්න සම්මා වායාම වැඩෙනවා. බලන්න ධර්මියෝ ඉතින් ධර්මියෝ පවත්වනවා. සම්මාදිටියටපත් වෙච්ච කෙනා ක්‍රමක්‍රමයෙන් මේ ගමන යනවා. සම්මා වායාමයේ වැඩෙනකොට තිඟුතුනි ඒ වායාමයේ තුලින් සම්මා සතිය වැඩෙන්න පටන් ගන්නවා. කායේ කායානුපස්සී ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. චිත්තේසු චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මම ඔබට කිව්ව එක නිවන් මඟ පෙන්වන්නම්. එකිනෙකක් විග්‍රහ කරන්නේ බෑ. මේවා මහා සාර ධර්මස්කන්ධ. සම්මා සතිය වැඩුණා. සම්මා සතිය වැඩෙන කෙනාට පින්විතනේ සම්මා සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථමඥානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න ප්‍රථම ඥාන සමයේ සමවදින්. අවිතක්කං අවිචාරං සමාධිජං ප්‍රීතිසුඛං ဒုတိය ඥානං උපසම්පජ්ජ විහෙරති. ဒုတိယක ඥානේන සම්බදුනි. ප්‍රීතියාච විරෝගා විරාගා උපේක්ඛෝච විහෙරති. සුකංච කායේන පටිසංවේදීති යන්තං හරියා චික්කන්ති උපේකකෝ සතිමාසුක විහාරීති තති අධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. අන්න තුන්වෙනි ධානයට සම්බන්ධිනවා. මේ ආර්ය ධානයට සම්බන්ධින්නේ මේ වැකිය වෙන්නේ සිංහතුනි. ඒ ආර්ය ධානයන්ගේ තියෙන ධානාංග ලක්ෂණ දුක්ඛස්සච පහනා සුඛස්සච පහනා පුබ්බේව සෝමනස දෝමනස්සානං අත්තංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධිං චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. චතුර්ථ ධානයට සම්බන්ධිනු. ආර්ය චතුර්ථ ධානයට සම්බන්ධිච්ච කෙනා පින්විතින ඉතින් ඊහාට ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරනවා. ඔන්න ඔය තුල පින්විතින විද්‍යා විමුක්ති සාක්ෂාත් වීමෙන් දසහංගේහි සමන්නාගතෝ අරහති බුද්ධති කියන අරිහතුන් වහන්සේ මේ ලෝකෙට බිහි වෙනවා. එනම් මේකට අවශ්‍ය වෙන්නේ යමෙක් සෝතාපන්න ඵලයට පත් වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩාගෙන යන්නේ. එහෙනම් කාටවත් දැන් කියන්න පුළුවන් දෙන්නේ නිවන් මඟ නැහැ කියලා? ඔය තියෙන පැහැදිලි නිවන් මඟ යන්න කොන්ද බල නැති මිනිස්සු ඉන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. නිවන නැහැ නිවන නැහැ කිය කී පසු බහිනව මිසක් පින්වතුනි කොන්ද ගෙලින් තියාගෙන මේ නිවන් දකින්න එන්න. ඇවිදින්න මේක මඟ වඩා ගන්න, මේක මඟ වැඩෙනවා. තථාගතයන් වහන්සේ චේතනා කරණීය සූත්‍රයේ අංගුත්තර නිකායේ 5 වෙනි පොතේ දේශනා කරලා තියෙනවා පින්වතුනි, චේතනාවෙන් කල යුත්තක් නැත යනු ධර්මතාවයකි. චේතනාවෙන් කරන්න දෙයක් නැහැ පින්වතුනි. සද්ධාව සද්ධාවට පත්වෙච්ච කෙනාට ප්‍රමෝදේ නැගීමයි චේතනාවෙන් කල යුත්තක් නැත යනු ධර්මතාවයකි. චේතනාවෙන් කරන්න දෙයක් නැහැ, සද්ධාව දින කෙනාට ප්‍රමෝදේ නැගිනවා. ප්‍රමෝදේ ඇත්තහුට ප්‍රීතිය ඇති වේවායි චේතනාවෙන් කල යුත්තක් නැත. ඒක ඉබේ සිද්ධ වෙනවා. ධර්මිය විසින් ධර්මිය පවත්වනවා. ප්‍රීතිය ඇතවන්න උට පස්සද්දී ඇති වේවායි චේතනාවකින් කළ යුත්තක් නැත. එහෙනම් හිතන ගන්න දෙයක් නැහැ පිඟුතුනි. ප්‍රීතිය ඇති වෙන කෙනාට පස්සද්දී ඇති වෙනවා ඉබේ. පස්සද්දීන් සුඛයත් සුඛයෙන් සමාධියත් සමාධියෙන් යථා භූත ඥාන දර්ශනයත් යථා භූත ඥාන දර්ශනයේ නිර්වේදයත් නිර්වේදයෙන් විරාගයත් විරාගයෙන් විමුක්තියත් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයක් කියන ධර්මියෝ ධර්මියෝ පවත්වනවා. නිබ්බාන පරතරයට යාම සඳහා ධර්මියෝ ධර්මියෝ පුරවනවා. න චේතනා කරණීය සූත්‍රේ චේතනාවෙන් ගන්න දේවල් නෙමෙයි ඔය එකක්වත්. එහෙනම් සද්ධාවට පත් වෙන එක විතරයි කරන්න තියෙන්නේ. දෙවිදෙන එතනින් එහාට ධර්මියෝ ධර්මියෝ පවත්වමින් ඔබට නිවන් මඟ සකස් කරලා දෙනවා. අවශ්‍ය වෙන්නේ වීර්ය වඩන එක විතරයි. ධර්මයේ අසුරු කර කර වීර්ය වඩන්න පිඟුතුනි. ඒ වීර්ය වඩන මොහොතක් මොහොතක් නැර ඔය ධර්මියෝ ධර්මියෝ විසින් පවත්තන. ආයි අමුතුවෙන් මට ප්‍රීතිය ජනිත වේවා කියලා හිතන්න දෙයක් නැහැ. ප්‍රමෝදයේ තියෙන කෙනාට පිඟුතුනි ප්‍රීතිය ජනිත වෙලා එනවා. ප්‍රීතිය ඇතුවන්න උඩ පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය ඇති වෙනකොට සුඛය ඇති වෙනවා. ඕවායි අමුතුවෙන් ඉල්ලලා ගන්න දේවල් නෙමෙයි. මේසා සාර ධර්මස්කන්ධයක් මේ ලෝකේ තියෙද්දි පිඟුතුනි තව කෙනෙකුට හිතනවා නම් මේ නිවන නැහැ කියලා මොන තරම් මුලාවකද ඉන්නේ කියලා හිතලා බලන්න. මාර්ගයේ වඩන්න අපි ඔබ හිටපු දන්න තමයි හිටියේ පිඟුතුනි. ඔබ වගේම ලෝකේ අල්ලගෙන දැඩි ලෙස ග්‍රහණය කරගෙන හිටියේ. හැබැයි ධර්ම අවබෝධයට පත් වෙච්ච ගමන් අතහැරලා දැම්ම ඔක්කොම. දැන් බලන් ඉන්නේ නිදහස ආසක්වන් පැවිද්ද ලැබෙනකම්. මේක බින්දු මාත්‍රයක්වත් මේ කුණු ගොඩේ නම් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. තුන් චීවරයයි පාත්‍රෙත් බර වැඩි මට්ටමක් තියෙන්නේ. නිවනම නාසයි පිඟුතුනි. ඒක බින්දු මාත්‍රයක්වත් මේ ලෝකේ ඇලෙන්න නම් දෙයක් නැහැ. මිදිලම යන එක තමයි කරන්න තියෙන්නේ. මිදීමමයි නාත මිදීමෙන්මයි මේ සුවය ලැබෙන්නේ. අත් ඇල්ලීමෙන් නම් සුවයක් ලැබෙන්නේ නැහැ. මහ ගිනි ගොඩක් ඔය අල්ලන්නේ. අතහැරීමම නාතයි, නොයල්මම නාතයි, මිදීමම නාතයි, නිවනම නාතයි. සිහි කරන්න පින්වතුනි හැම මොහොතම. ඒතං සන්තං ඒතං පනීතං යතිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තන්නංකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. මේ සබ්බ සංඛාරයන්ගේ පින්වතුනි මේ සමතයක් තියෙනවනම්, මේ චන්දරාගයන්ගේ මැදීමෙන් නිරුද්ධ වීමක් තියෙනවනම්, තණ්හාවේ නිරෝධයක් තියෙනවනම්, විරාගයක් තියෙනවනම් පිංගුතුනි ඒ ශාන්ත ප්‍රණීත වූ නිවන. ඔන්න ඔය ශාන්ත ප්‍රණීත වූ නිවනම සිහි කරන්න. අතහැරීමම නාතයි, නොයල්මම නාතයි, මිදීමම නාතයි. ඇල්ලුවොත් අනාතෙන් අනාතයට වැටෙනවා පිංගුතුනි. සසර ගමනේ මහා අනාතෙක් වෙලා අනාතෙන් අනාතයට පත් වෙන. මෙතනින් මිදෙන්න උත්සාහ කරන්න මිදුණොත් ඔබ දිනු, නැත්තම් ඔබ පරාදයි. දැන් මෙතන ඉන්න කාට හරි කියන්න පුළුවන් ද පිංගුතුනි නිවන් මඟ නැහැ කියලා? තව කොයි විදිහද නිවන් මඟ පෙන්වන්න ඕනේ ඔබට? අරන් එන්න කොස්සක් වන් නිවන් මඟ පෙන්වලා දෙන්න. කොස්සෙන් කොස්සෙන් නිවන් දකින්න හැටි පෙන්වන්න. ඉදලෙන් නිවන් දකින්න හැටි පෙන්වන්න. කොස් කොලෙන් නිවන් දකින්න හැටි පෙන්වන්න. මේ සාර වූ නිවන තියෙනවා පිංගුතුනි. එක බින්දු මාත්‍රයක්වත් අඩු වෙලා නැහැ. මේ මහා මේ යතිවරයෝ මේ උදෙසා සටන් කරනවා. මේ පංච මාර්යෝ පරද්දලා අර කීපාර ජය මංගල්‍යය ලබන්න. අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වෙන නියමිතයි. ඒක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න, අරිහතුන් වහන්සේලා බිහි වෙන්නේ ඔබ තුලින් මිසක් වෙනයි රටකින් ආනයනය කරනවා නෙමෙයි. රහතන් වහන්සේලා බිහි වෙන්නේ ඔබ තුලින්මයි. එන ඔබ මේ ධර්ම මිනේ වැළඳ ගන්න. උපැන්න සාධික බෞද්ධ වෙන්න එපා කියලා කිව්වේ ඒක නිසා. ඔබ මේ ධර්ම මිනේ වැළඳ ගන්න තථාගතයන් වහන්සේගේ තථාගතයන් වහන්සේට සාස්ත්‍රූ කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන් කරගන්න. මම අද පිටුදෙනි මහා ප්‍රෞඩත්වයෙන් තථාගතයන් වහන්සේට මගේ සාස්ත්‍රුන් වහන්සේගෙන් නමින් ආමන්ත්‍රණය කරන. මම ඇඟිලි ගැනගෙන ඉන්නේ පිටුදෙනි මං කවද්ද උන් වහන්සේට බුදු පියාණන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්න කියලා. ඒ නිකලෙසු උන්වහන්සේගේ පුත්‍රයෙක් වෙන්නේ කවද්ද කියලා. කෙලෙස් තියාගෙන නම් ඒක කරන්න බෑ. ඇඟිලි ගැනගෙන ඉන්නේ වීරිය වඩන්නේ අන්න ඒ අවස්ථාව උදා කරගන්න. ඔබ මොකද්ද කරන්නේ? මුදලාලි කෙනෙකුට කමුර කමුර කීයක් හරි හොයාගන්න එකද ජීවිතේ කියලා හිතාගෙන ඉන්නේ? ඔය තරුණ ජීවිතවලට මම මේ කියන්නේ, තරුණ තරුණියන්ට කියන්නේ පිටුතුනේ, ඔය ප්‍රයෝගික ඔයගේ අම්මා තාත්තා ආච්චි ආතා ගිය පාර වැරදි. ඔය පාරේ ඔබත් ගියොත් ඔබටත් ඒ උරුමෙම තමයි හම්බ වෙන්නේ. පොඩ්ඩක් හිතන්න. අල්ලන්න අල්ලන්න ගිනි නම් පිටුතුනේ අතහැරීම නම් නාත. අතහැරෙන පාරේ ඉන්න. අපි ඉන්න ඔබ වෙනුවෙන්. ඔබට නිවන් දකින්න අපි ආරාම විහාර කරවනු. නිවන් දකින්න මහ උතුමන්න නිවන් දකින්න ඇවිදින්න. ඒ කටයුත්ත විතරමක් කරන්න. ධර්මයේ දෙනවා වීර්ය වැඩෙන්න කතා කරනවා. ඔබට තියෙන්නේ ඔබගේ වීර්ය වඩාගෙන මේ කරුණු කාරණා ටික කරගෙන යන්න. තව මොනවද පිංගුදිනේ අඩු? ඔන්න ඕකයි පිංගුදිනේ නිවන් මඟ. ඉතින් මොනවද තව කතා කරන්නේ? ධර්මයේ අහන්න විදිහට කියලා දීපු අවවාද ටික ඔක්කොම හරියට පිළිපැදුවොත් පිංගුදිනි මහ කාලයක් යන්නේ ඔබට මේ වැන් ප්‍රයෝජනයක් ගන්න. තථාගතයන් වහන්සේගේ දේශනාව පිංගුදිනි මහා පරම ශ්‍රේෂ්ඨයි. දිව්‍ය බ්‍රහ්ම්‍ය වන්දනා කරන මහා ශ්‍රේෂ්ඨ දේශනාව උන්වහන්සේගේ තියෙන්නේ. මේ දේශනාව වලින් තමන්ගේ ජීවිතයට කලෙලියක් කරගන්න. නිකම් විනාශ වෙන්නේ නැතුව. නිකම් පෙරේතියෝ ගොඩ ගහන්න එපා මේ ලෝකෙට. පුළුවන් තරම් තමන්ගේ කඩිමේ මේ නිවන් මඟ සකස් කරගෙන මෙතනින් නික්මෙන්න බලන්න. ඒ කඩියුතු එහෙම කරගමු. එහෙමනම් පිංගුතුනි දැන් ගොඩාක් වෙලාවේ සද්ධර්මයේ කතා කළා. ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කළා පිංගුතුනි. මේ වෙලාවේ සිද්ධ වුණේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥා සාධනයේ මුදුන්පත් වුණා. තථාගතයන් වහන්සේගේ ප්‍රඥා සාධනයේ පිංගුතුනිගේ මිනිසුන්ට නිවන් දකින්න පුළුවන්, දෙවියන්ට නිවන් දකින්න පුළුවන්. හැබැයි උන්වහන්සේගේ තියෙනවා පිංගුතුනි කරුණා සාධනයේ කියලා එකක්. මේ කියන ඒවා ඉස්සෙල්ල පාර අහපු නැති මේ යතිවරියෝ දහම් දෙසද්දි ඔයේ ගණන් ගන්න නැතුව පැත්තකට වෙලා හිටපෙවුම්. දැන් අභව්‍ය තැන්වල ඉඳගෙන පෙරේතය වෙලා දුක් විඳිනවා. උන්වත් අතහැරලා දාන එක සුදුසු නෑ. උන්ටත් පිංගුතුනි සහනයක් දෙන්න තථාගතයන් වහන්සේගේ කරුණා සාසනයට පුළුවන්. ඒක නිසා ඔබ රැස් කරගත්ත පිං ඒ අයට අනුමෝදන් කරද්දි ඒ අයට පුළුවන් ඒ අභව්‍ය තැන්වලින් අසමිදලා සුභදමුදිත වෙන්න. ඒක නිසා අපි ඒ අයට පින් දී මේ වැඩ පිළිලේ දෙන්න. මම පුංචි කරුණ ටිකක් මතක් කරන්නම් පින් දෙන්නට කලින්. මේ පුණ්‍යානුමෝදනාව හරීම වැදගත්. පින්වදින යම් පිනක් රැස් කරගත්ත කෙනෙකුට ඔබගේ යුතුකමක් ඒක. ඔබට වතුර වීදුරකින් හරි සංග්‍රහයක් සත්කාරයක් කරලා තියෙනවා නම් පොඩි කාලේදී හරි කවුරු හරි කෙනෙක් ඒ කෙනාටත් ඔබ දෙන පින අනුමෝදන් වෙන්න කැපයි. ඒක නිසා ඒ සීල දෙනවා සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා අපි. ඔබට මතකයි පින්වදින මහා සාර යුද්ධයක් තිබුණා මේ ලංකාද්වීපේ. මාසකට සැරයක් ගමේ මිනි පෙට්ටියක් උස්සන ඉස්සිට වෙලාවක් තියෙන්නේ ඔබට මතක ඇති. නමුත් පින්වතුනි එදා අපි වෙනුවෙන් මිනි මරපු මේ මිනිස්සු අද අභව්‍ය තැන්වල ඉඳගෙන දුක් විඳිනවා. අපිට මතකවත් නැහැ. පින්වතුනි ආර්යෝ කියලා කියන්නේ එහෙම පිරිසක් නෙමෙයි, කලගුණ හොඳට දන්න පිරිසක්. කවදාකවත් ඒ අය බොහොම අමතක කළා දාන්න එපා. අද පින්වතුනි ඒ පිරිස ඔබට සාප කරනවා. මේ ලංකාද්වීපයට සාප කරනවා ඒ පිරිස. උඹල වෙනුවෙන් අපි මිනි මරුවා. අද උඹලා පිනක් කළා. අපිට පින් ටිකක්වත් දෙන්නේ අපි අභවයේ තැන්වල ඉන්නේ කියලා. ඒක අමතක කරන්න එපා පින්වතුනි. නිරන්තරයෙන් ඒ පිරිස සිහිපත් කර කර ඒ අයට පින් දෙන්න. ඒ අභවයේ තැන්වල ඉන්න අන්තිම පුද්ගලයාත් ඔතනින් ගැලවිලා යනකම් ඔබ පින් දෙන එක ඔබගේ යුතුකම. මොකද ඒ අය ඒ දේවල් කළේ අපි විනුවෙන් නිසා අපි දෙන පිනේ අයට අනුමෝදන් එන්න කැපයි. දුව අමතක කරන්න බෑ. ඒ වගේම පිඟුදුනි මේ ත්‍රිපිටකයේ අපි අතට පත් වෙච්ච විදිය අමතක කරන්න බෑ. බාහනක පරම්පරාවක් විසින් මුඛ පරම්පරාවෙන් අරගෙන ඇවිදින්න මාතලේ අල්ලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළාට පස්සේ සොලීන් ලංකාව ආක්‍රමණය කරන හැම මොහොතකම උන් උත්සාහ කළේ පිඟුදුනි මේ ත්‍රිපිටකය විනාශ කළා දාන්න. මොකද අරිහතුන් වහන්සේලා මේ ලංකාද්වීපයේ ඉන්න කලින් මේ ලංකාද්වීපය ආක්‍රමණය කරගන්න බැරි වුණා. ඕනි උනේ පිඟුදුනි ත්‍රිපිටකය අඳු කළා දාන්න. ත්‍රිපිටකයේ පූජ්ජන්නේදී සිවුරු වාසයේ හංගගෙන ත්‍රිපිටකේ පලාගිය භික්ෂුන් වහන්සේලා සිහිපත් කරගන්න. ඊතල පාරවල් කාගෙන ඇද වැටෙද්දී ඒ ත්‍රිපිටකය දෙන්නේ නැහැ කියද්දී පිඟුදුනි කොඳු වැට කඩල යනකම් පොළොවලින් තනි බාපු හැටි මතක් කරගන්න. එහෙම කරලා මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගත්ත නිසා ඒ මහා වීර චරිත ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගත්ත නිසා පිඟුදුනි අද අපිට ත්‍රිපිටකය තියෙනවා නිවන් දකින්න. ඒ සාර වූ ධර්මස්කන්ධයන් අපි අවබෝධ කර කර ඔබට දේශනා කරමු. එහෙනම් ඒ උත්තම පිරිස ඒ කාන්තෙන්ම වන්දනීයයි පිඟුදුනි. අපි මේ කරපු හැම පිනක් මේ උත්තමයන්ටම යන්න ඕනේ. මේ සම්බුද්ධ ශාසනය ඇතුළේදී ඒවට අප කැප වෙලා කටයුතු කරපු හැම කෙනෙක්ම නිවන් දකින්න. එහෙනම් ඔය සීල දෙනා අපි සිහිපත් කරන්න ඕනේ පිඟුදුනි පුණ්‍ය අනුමෝදනාවක් කරන්න. ඒ වගේ මේ සංසාරයේ ගමනේදී පිඟුදුනි අපි දහබළු වැඩ කරපු අවස්ථාවල් ඕනි තරම් ඇති. අතීත සංසාරයේදී කඩ මණ්ඩියේදී අපහාසයක් කළා කියලා ගෙදරේ උන් ටික ඔක්කොම දාලා ගෙදරක් ඇතුළට ගිනි තියපු අවස්ථාවල් ඇති. ඕ වගේ මහා දහබළු වැඩ කර කර ආපු තැනක් තමයි මේ සසර කියලා කියන්නේ. එදා ඒකුම් පිච්චි පිච්චි මැරෙද්දී උඹට සාප වෙනව උඹ විනාශ කරනවා කියලා හිතාගෙන මැරෙන්නේ නැති. අද ඒකුම් අමනුෂ්‍ය වේසින් හෝ මහත්ත්ව වේසින් හෝ මනුෂ්‍ය වේසින් හෝ ඇවිදින්න ඔබව විනාශ කරන්න තැත් කරන ආර්ය ගමනට යන්න හදනකොට යන්න දෙන්නේ නැහැ. බාධා ඇති කරන ලෞකිකව ජීවත් වෙන්න ලෞකිකව දියුණු වෙන්න දෙන්නේ නැහැ. බාධා ඇති කරන මේ හැමදේම වෙන්නේ පිඟුතුනි අපි සසරි කරපු දහමන වැඩින්. එහෙනම් අද ඒ අය අභවෙ තැන් වල ඉන්නේ අපි කරපු දේවල් නිසා. අද මේ ධර්මය අවබෝධ කරගෙන අපි ඒ අයට පිං මිහිදුර පතුරලා හරින ඒ අභවෙ තැන් වලින් අත මිදෙලා යන්න සුබිද මුද වෙන්න කියලා. නැත්තම් ලේසි වෙන්නේ නැහැ නිවන් දකින්න වැඩි. ණයක් අරගෙන පැනල යනවා වගේ වැඩක් පිඟුතුනි නිවන් දකින්නවා කියන දේ ලේසියෙන් ඉඳ හම්බෙන්නේ නැහැ. ඇයි සංසාරය තිස කරපු දහබළු වැඩ වලට දැන් වන්දි ගෙවන්න කාලේ උදා වෙවි එනවා. හොඳට තේරුම් ගන්න. එහෙනම් පිඟුතුනි ඔය කියපු සීල දෙනාව සිහිපත් කර කර පින් අනුමෝදන් කිරීමේ ගැඩ පිළිවෙලක් තියෙන මේ පුණ්‍ය අනුමෝදනාවට සීල දෙනාව සම්බන්ධ වෙන්නේ. හොඳයි පිඟුතුනි එහෙනම් පළමු කොටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන බදාරන්නේ ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබාගෙන ලෝකේ වටා මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින් සිවණක් පිළිසිතීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සීල වූ පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි මිහිඳුල පතුරලා නීපින් විහිදී පැතිරියාමේ නී උතුමියෝ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්වමිය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න එදා තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළේ තේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ඇවිදින්න මාතලේ අල්ලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළාන පස්සේ ඒ ත්‍රිපිටකයේ පන දෙවන කොටගෙන ආරක්ෂා කරගත්තා වූ පන පුදාගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනෝ පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අකිරේ තීදුල පතුලරි නීපින් විහිදී පැදිරී යාමින් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගණිත්වා කියලා සාදු කියලා මේ ගන්න මොදක් කරන්නේ. ඒ වගේම පිඟුදුනි මොහොත කර සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලුම දිව්‍ය බ්‍රහ්මාදී ඒ වගේම තමන්ගේ ඊෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ සිවණක් පිරිත සිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමුහයන් වහන්සේලා වත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිහිදුල පතුරුලා නීපින් විහිදී පැතිරි යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා සිවණක් පිරිත චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුදුනි මොහොත කර සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වණ්ඩිතුනා වූ සීනුම ඥාති මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුවාදරුවෝ ඥාති විත මිත්‍රාදී වගේම පිඟුදුනි මේ මහා ධර්ම යුද්ධයක් තිබිච්ච කාලෙක මිය පරලෝ ගියා වූ ත්‍රිවිධ හමුදාවේ පිරිසත් පොලිසියේ පිරිසත් ඒ වගේම සතුරු හෝ මිතුරු හෝ ඒ මියගේ පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සිනු රැස් කරගත් ආ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අගරේ විහිදුල පතුරුල හරින මේ වගේ පිංගුතුනි මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති මිත්‍රාදීන් වෙච්ච ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සිනු රැස් කරගත් ආ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අගරේ විහිදුල පතුරුල හරින මේ පිං විහිදී පැතිරි යාමෙන් ඒ අයම් ප්‍රති අභව ස්ථානයේ ඉන්නවා නම් ඒ ගස මෙදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යන සිංහ අනුමෝදන් කරන්නේ ඒ වගේම තියෙන මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවඩ සාධාරණයට ලක් කරලා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහිලා අදෝබෝ මරණව කපනව කොටනව කියාගෙන ඔබ ඉදිරිපස්සෙන් ඇවිදilla ආර්ය ගමනට බාධා පමුණුනොත් ලෞකික ජීවිතයට බාධා පමුණුනොත් අන්නේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සිනු රැස් කරගත් ආව සීන පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයෙන් විදුල පතුලර නීපින් විහිදී පැතිරී යාමෙන් ඒ අය අභව ස්ථානයෙන් අත විදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ඒ අටත් එක්ක අනුමෝදන් කරන්න ඒ වගේම පිංගුතුනි මොහොත කර සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා පිරිස් විශේෂම පිංගුතුනි මේ ශ්‍රී සද්ධර්මය ලෝකේ පුරා ප්‍රචාර කිරීම උදෙසා තමන් ඉදින් මෙහෙත මහන්සියෙන් හරි අමු කර ගන්නා වූ ධනෙන් කොටසක් පරිත්‍යාග කරන්නා වූ මේ පිරිස් සිහිපත් කරගන්න ඒ වගේම පිංගුතුනි මේ විහාරස්ථානයේ විහාරාධිපති මහ උත්තමයන් වහන්සේ ඇතුළු මේ විහාරාධිකාරී උත්තමයන් වහන්සේලා ඒ සිනු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම පිංගුතුනි තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ජීවතුන් අතර ඉන්නා වූ මේ සීලොම් පිරිස් සිහිපත් කරගන්න ඒ වගේම ස්වාමි දරුවන් ස්වාමි දිනයන් සේවක සේවිකාවන් ඒ සිනු රට පාලනය කරන පිරිස් ඒ සිනු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සිනු රැස් කරගත් ආ සීලොම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආගිරී දීතුල පතුල හරිනීපින් විහිදීපතිරි යාමෙන් ඒ අනි අම්ති ග්‍රහ පුරුපත්‍ර දෝෂ අන්ධකාර තිනවන ඒ සිනු දෝෂ අන්ධකාරයන් ගසා දූරින් බුත වේවා ඇස්වා කටවා හෝ හවුල් දෙවසක සංකා දෝෂ අන්ධකාර තිනවන ඒ සිනු දෝෂ අන්ධකාරයන් ගසා දූරින් බුත වේවා යක්ෂ බේද පිතාජ මලගේ වල කුම්බාණ්ඩාදී වෙන මෙවිනිය වූ දෝෂ අන්ධකාර තිනවන ඒ සිනු දෝෂ අන්ධකාරයන් ගසා දූරින් බුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළ දීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා තෙක් නමදක් කරා ඒ වගේම පිංගුතුනි මොහොත කර සිහිපත් කරගන්න අද මේ ස්ථානයට ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තර්පුණා නම් ඒ ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල ලබන්නේ නැතිව නම් ඒ ආහාර පාන සැකැස්මේලා එදා ඇත අතීතයේදී ලැබුවමුණු සකස් කළ ඇලවිලි සකස් කළ කුමුරු අපල ගයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබ ගැදර පිළිල කරගන්නකම් අප කැපලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් යම් කිසි මුදලක් හදලක් හරි දීලා ඒ උදෙසා ඒ ආහාර ගන්න අප කැපලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිනු රැස් කරගත් ආ සීල පුණ්‍ය ගංගා අතුල ගංගා ඒ ආගිරේ විදුල පතුල හරි නීපින් විහිදී පැතිරි යාමෙන් ඒ ඇතම් ප්‍රති අභව ස්ථානයේ හිරවන ඒ ගත විදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොත කර සිහිපත් කරන අද මේ සඳ විදින සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්ින් ආරක්ෂා වෙලා මැදි මදුරංගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය ගොඩනැගීම නිසා එවනම් මේ ස්ථාන භූමියවල ඒ පාලන කටයුතු කරන්නා වූ විහාරාධිපති ස්වාමින් වහන්සේ සහ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ වගේම මේ ස්ථාන භූමිය සරසතු කළ පූජක කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සිළු දෙනාව සිහිපත් කරගන්න මේ විහාරස්ථානයේ අද මේ වෙනකම් වැඩ සිටියා වූ ඒ විහාරාධිපති ස්වාමින් වහන්සේලා විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේම ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථාන වලට ගෙනල්ලා බදල කළ සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිනු රැස් කරගත් ආ වූ සීන පුණ්‍ය ගංගා කුසල ගංගා යකේ ද්විදුල පතුල හරණේ පිං විහිදී පැතිරි යාමෙන් ඒ අය අභිස්ථානයේ කිරණගේ අගමි දේවා අජරාමන සංඝද නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. එවනම් පින්තුනි අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ බොහෝ දුර බැහැර ඉඳලා පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කරන අවස්ථා උදා වෙලා තියෙනවා. මේ සද්ධර්මයේ සජීවීව ලෝකේ නොනෑම කෙනෙකුට ශ්‍රවණය කිරීමේ අවස්ථා උදා කරගෙන තියෙනවා. මේ සිළු දේ උදා වෙලා තියෙන විද්‍යාඥය වශයෙන් සම්බන්ධ පිරිසක් ඉන්නවා නම් ඒ අය සහ ඒ අයගේ අන්තේවාදක පිරිසක් ඉතින් ලෝකෙට දීපු දායාද නිසා එමනම් ඒ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පින එයට අනුමෝදන් වෙන්න කැපයි. එමනම් ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිනු රැස් කරගත් ආ සීන පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අයගේ විදුර පතුල හරි නීති විහිදී පැතිරී යාමෙන් ඒ අධ්‍යාම කිරිය අභව ස්ථානයේ හිනවන ගේ අතු මේ දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරා. එමනම් පින්තුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා ඒ කරගත් ආ වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයිමින් මේ මිහි මඩල මත අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්තුනි ඒ කරගත් ආ වූ අනන්ත පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයිමින් ඔබ අප සිළු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවිය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා තිඟ නෝදන් වෙන්න ඔබ සිළු දෙනාට තෙරුවන් සරණයි.